สาธุสาธุสาธุบุญญานุสติมิตตาเจอสุภังมะเรนัสสติอิติหิมาจตุรารัมภาบิณฑุบาลีเยสีเดวาสันดานเตปิณฑุนีแนวนั้นอภิสุขุลุภาริสิริเบรณะบาวนาเวสถานะอารมณ์การแห่บาลปุตตานีอุเดศนาภิභාවනා පිළිබඳව හැඳින්වීමක් කරා. ඒ අතර සතර කමඨාන් වලින් එන භාවනා දෙකක් අපි ප්‍රගුණ කළා. ඒ වගේම අපි සීලානුසුති භාවනාවක් බැලුවා. මේ විදිහට බුදුදහමේ ප්‍රධාන භාවනා කමඨාන් 40ක් සඳහන් වෙනවා. අනුස්සති 10ක් තියෙනවා. බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, දේවානුස්සති, කාලානුස්සති ආදී වශයෙන් ඊළඟට දස අසිනියක් තියෙනවා. අසින විදියට වඩන භාවනා කමනක් තියෙනවා. ඊළඟට දස අසුබේ හැටියට අපේ ශරීරයේ සිදුවෙන මරණයෙන් පස්සේ සිදුවෙන අවස්ථා 10ක් ගැන සඳහන් වෙනවා. ඊළඟට සතර බ්‍රහ්ම විහරණ ගැන සඳහන් වෙනවා. ඊට පස්සේ සතර ආරෝපණය කියලා ආරෝපණාචර ධ්‍යාන හතර ගැන විස්තර වෙනවා. ඊළඟට ආහාරයේ පටිච්චෝල සංඥාව කියන එක. දැන් ආහාරයක් අනුභව කරනකොට ඒ ආහාරයේ ස්වභාවය සිදුවන ටික වෙලාවකින් සිදුවන තත්ත්වය ගැන නුවණින් මෙනෙහි කිරීම. එහෙම මෙනෙහි කිරීම එකකින් අපට කෙනෙකුට කියන්න පුළුවන් ජීවිත අසුභවාදී ජීවිත බලනවා කියලා. නම් පිළිතුරේ නෙවෙයි ජීවිත අසහගතවාදී විදිහට බලන එකයි සිදුවෙන්නේ. තිනේ වගේම පටවියාවේ සතර මහා භූත රූප පිළිබඳව ධාතු මනසිකාරී විදිහට අපි බලනවා. මේ හැම දෙයකින්ම අපි උත්සාහ කරන්නේ අපේ ජීවිතයේ තේරුම් ගන්න උත්සාහ කරන්නේ. මොකද අපි ඝන සංඥාවක ඉන්නේ. ඝන සංඥාව කියලා කියන්නේ අපේ ජීවිතයේ සකස් වෙච්ච දේවල් ටික එකට තියෙනකොට තමයි අපට සත්ව සංඥාව ලැබෙන, පුද්ගලයේ කියලා හැඟීම ලැබෙන. අපිට ආත්ම වශයෙන් මේක දන්නේ මේකට ඇලීම ඇති වෙන්නේ අන්නේ තියෙන වැරදි අදහස දුරු කරන විදියටයි විවිධ පැතිවලින් විවිධ කෝණවලින් ජීවිතය ගැන බලන්නට බුදුදහමෙන් අපට අනුශාසනා කරන්නේ. මෙහෙම බලන කී අවස්ථා ප්‍රතිපලය තමයි අපි සංකේ විදියට පුද්ගලෙක් ගැන හිතාගෙන අපි විවිධ මතස් වල බලනවා. පුද්ගලයා නාම රූප දෙකෙන් හැදලා තියෙනවා. සතර මහා භූත රූපෙන් හැදලා තියෙනවා. දෙතිස් කුලයෙන් හැදලා තියෙනවා. නැත්නම් අපි කියනවා මේ නවසීවතිකයට අදාළ කරුණු වලින් ආහාරයෙන් හැදලා තියෙනවා. විවිධ විදිහෙන් බලලා විවිධ ආකාරයෙන් බලලා මේ සත්‍ය තේරුම් ගන්න උත්සාහ කරනවා. බාහිර සත්‍යයේ කියනවා කියන පදනම මත. හැබැයි ගැඹුරට යන්නේ අන්න මේ සංඥාව අපේ දුර වෙනවා. හැබැයි මේ ආරම්භයෙන්ම කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. දැන් බොහෝ දෙනෙක් ප්‍රශ්න කරනවා මෛත්‍රී භාවනා වඩනකොට මේ සත්‍ය සංඥාව නේද වැඩි වෙන්නේ, ආත්ම සංඥාව වැඩි වෙනවා නේද කියලා. පිටුතනේ සම්මුති භාවනාවේදී ආත්ම සංඥාව අතර ඉඳලා තමයි අපි භාවනා කරන්නේ. නමුත් ඒක කරන්නේ ආත්ම සංඥාව වැඩි කිරීම අදහසින් නෙවෙයි. අපේ චිත්ත සමගිය ඇති කර ගැනීම උපක්‍රමයක් විදිහටයි කරන්නේ. ඒ චිත්ත සමනය ඇති කරගන්නේ ඊළඟ මොහොතේදී විදර්ශනාවෙන් බලන්න උපකාරයක් විදිහටයි. සිත සංපත් කර ගැනීම උපක්‍රමයක් විදිහට තමයි සමතවට හනදි වඩන්නේ. ආරම්භයේදීම එකපාරම විදර්ශනාවෙන් බලන විදිහට සිත දිනු කරපුවා ඉන්නේ චිතය. ඒ වගේම තමයි බුදුහාමුදුරුවෝ මේ භාග්‍යදාරකේදී සූත්‍රේන වගේ අනුශාසනා සඳහන් කළේ. කෙනෙකුට හිතන්න පුළුවන් නම් කෙනෙක් දැක්ක ගමන්ම මේ දකින්න මොහොතේ ඇති වෙන නිරුද්ධ වෙනවා කියන එක ඒ තුළම තමන්ගේ සිත සම්පූර්ණයෙන්ම අවබෝධයෙන් පත් වෙන පුළුවන් නම් ඒක වැඩි කෙනෙකුට. ඇත්තෙන්ම අපේ ජීවිතය කියලා කියන්නේ යමක් දකින්නවා නම් ඒ දකින්න මොහොතේට වෙනත් දැකීම විතරයි. යමක් අහනවා නම් ඒ අහන මොහොතේ ශබ්ද මාත්‍රේ විතරයි. ඒ ශ්‍රණික අවස්ථාව විතරයි ජීවිතය කියලා කියන්නේ. එන් බහැර කිසිම දෙයක් අපේ ජීවිතේ කියන්නේ. අනේ එතෙන්ට උපරිම වශයෙන් සිත අවබෝධයට පත් කරගැනීම තමයි අවසාන ඉලක්කය. හැබැයි එතෙන් එකපාර සම්හයතන කරන නමාවු නිසා තමයි අනුකුප්පේ මේදාවේ තෝක තෝකන් අනේ කණේ කියලා ධර්මයේ සඳහන් වෙනවා. ටිකෙන් ටික කෙලෙස් දුරු කර ගැනීම මාර්ගයන් බුදුදහමෙන් සඳහන් කරන්නේ. පුද්ගලයේ විවිධ කෝණවලින් බලන මේ සංකේත හැදලා තියෙන කොහොමද කියලා. මේ ආහාරයෙන් හැදෙන්නේ දෙයක්, මේක සතර මහා භෞතිකවලින් හැදෙන්නේ දෙයක්, දෙවිස් කුණුවෙන් හැදෙන්නේ දෙයක්, නාම රූපෙන් හැදෙන්නේ දෙයක්. ආදි වශයෙන් බල බලයි මේ සත්තු පුද්ගල සංඥාවලමදී අවිද්‍යාව දුරු කරති විදිහට අපි බලන්න උත්සාහ කරනවා. මුලදී බාහිර පුද්ගලයේ බලන අන්තිමටම බාහිර පුද්ගලයේ පිටියක් නැතත් අන්තිමටම අපේ ජීවිතය ගැන මේ අන්තිම තේරුම ගන්න යන්නේ. දැන් බුදුහාර සඳහන් කරනවා රෝහිත සූත්‍රයේ ඉමස්මින් යේම ව්‍යාමමත්තේ කලෙබරේ ලෝකයන් පඤ්ඤේනේ ලෝක සමුදයන්තේ ලෝක නිරෝධයන්තේ ලෝක නිරෝධනාමිනී පටිපදන්නේ කියලා කාරණයක්. මේ බඳයක් පමණ වූ සංඥා සහිත වූ මේ ජීවිතයේ තුලමයි චතුරාර්ය සත්‍යම අවබෝධ කිරීම පදනම් වෙලා තියෙන්නේ කියලා දේශනා කරනවා. එතකොට බාහිර ලෝකයක් අපි බැලුවත් බලන්නේ මේ අභ්‍යන්තර ජීවිතය තේරුම් ගන්නම තමයි. අපේ කණ්ණාඩි ඇඟට ගිහිල්ලා බලන්නේ මේ පැත්තේ අනුපාතික තේරුම් ගන්න. කොන්නේ කියන කොච්චර කියලා අනෝනද මූණට දාන්න ඕනේ මොනවද අපිට දේවල් තියෙන්නේ ඒ ටික බලන්න තමයි කණ්ණාඩියක් ගන්න යන්නේ අපි. අනිත් වගේ තමයි තමන්ගේ ජීවිතය ගැන බලන වගේම බාහිරත් බලවල උත්සාහ කරන්නේ තමන්ගේම ජීවිතය තේරුම් ගන්න දරන උත්සාහයක් මේක. ඒ උත්සාහයේ ප්‍රතිඵල විදිහට තමයි අවධානය අපි බාහිර රූපයක් තුළ හිත බැස නොගන්නා විදිහට යමක් ඇසින් දකිනවා නම් දකින වෙලාවේ තියෙන්නේ ඒ බාහිර දෙයම නෙවෙයි. බාහිර දෙයක් නැහැ කියලා නෙමෙයි මේ කියන්නේ. බාහිර සතර මහා භූත රූපෙන් එකතු වෙච්ච දෙයක් ලෝකේ තියෙනවා. නැත්නම් නැහැ. හැබැයි ඒ පිළිබඳව අපිට අවබෝධය ලැබෙන්නේ අපේ අභ්‍යන්තරයේ තියෙන හේතු පිටක ප්‍රතිඵලයක් විදියට. දැන් අපි හිතමු මේ වෙන උදාහරණයක්. දැන් මේ විද්‍යය කියලා ගත්තොත් මේ විද්‍යය මනුෂ්‍යයන්ම අපිට තමයි අපේ හැමදිනාගේම කර්ම ශක්තිය තියෙන සමානත්වය නිසා කිසියම් විදියක අපිට මේක විද්‍යාවක් විදියට පේනවා. හැබැයි මේ විද්‍යය හැම වෙනකටම විද්‍යාවක්ද? සමහර ප්‍රේතයන් භූතයන් ඉන්න මේ විද්‍යාවේ ඇයට පේනවා. විතරක් නෙමෙයි මේ විද්‍යාවේ යන්නත් පුළුවන්. ඒත් අද අපේ කර්ම චක්‍රයෙන් අපට ලබා දීපු උරුමයන්ම තමයි අද වෙන මේ ප්‍රමාණ අවබෝධයට හේතු වෙන්නේ. නමුත් ලෝකයේ තියෙන හැම ආගමක්ම දර්ශනයක්ම පදනම් වෙලා තියෙන්නේ අපිට මේ තේනම නම් ලෝකය ඒ තේන ලෝකයේ අනිත්‍යකත් එහෙම ලෝකයක් කියලා කියන්නේ. නමුත් මේ අපිට තියෙන ලෝකයේ තියෙන තුනේ අප විසින් නිර්මාණය කරගන්න ලෝකයක් නෙවෙයි. අපේ අභ්‍යන්තර ස්වභාවිකවම තමයි අපිට බාහිර දේ ගැන සැප හෝ දුක දෙන්නේ. අපි ඒ උදාහරණයක් ඉවමනකදී බලන දූර්යන් පිළිබඳව. දූර්යන් සුවඳක් එනකොට සමහර කෙනෙක් හරි කැමති දූර්යන් අල්ලගෙන ඒ වගේම ඒ සුවඳ මෙනකොට තවත් කෙනෙක් බලන්න. තවත් කෙනෙකුට දැනෙන වමනයක් දෙනවා. යම් කලාවක් ඉන්නේ. එකම දේ ගැන බලන්න වෙනස් වෙන්නේ තියෙන්නේ. එතකොට ඒ කැප හෝ දුක ඇත්තටම බාහිරින්ද? බාහිරින් නෙවෙයි ආවේ. බාහිර දෙයක් තියෙනව නැත්නම් නෑ. සුවඳක් තියෙනවා. සතර මහා භූත රූපයක්ම විපස්සනාක් තමයි සුවඳ කියලා කියන්නේ. නමුත් ඒකෙන් ඇතිවෙච්ච බලපෑම ඇතිවන්නේ අපේ අභ්‍යන්තර ස්වභාවයට අනුව. එතකොට අභ්‍යන්තරේ වෙනස් වෙච්ච ගමන පිළිතුරේ එක පැත්තකින් අපේ ආයතන මේ පැත්තේ අවබෝධය පිරිසුදු කරනවා. තවත් පැත්තකින් අපේ කුසලය ප්‍රබල වෙනකොට බාහිරින් වෙනස් වෙන්න ඕන පැතික් වෙනස් වෙනවා. ඒ වගේම අපේ කර්ම චක්‍රය වෙනස් වෙනකොට නරක පැත්තටත් වෙනස් වෙනවා. උදාහරණයක් ඇරෙන්න බුදුරජාණන් වහන්සේ කාලේදී කුණ්ඩදානයේ තියෙන හාමුදුරුවෝ මේ හාමුදුරුවෝ කොහේ ගියත් මිනිසුන්ට පේන්නේ ගෑනු කෙනෙක් එක්ක ඉන්නවා කියලා. ගෑනු කෙනෙක් ළඟම මේ හඳුරත් එක්ක ඉන්නවා කියන්නේ බලන්නේ හැම දිනකටම තියෙනවා. නමුත් ඇත්තටම නැහැ එහෙම තියෙන. මොකද මේකට හේතුව මේ හඳුර කරපු කර්මයක්. ඉස්සෙල්ලාත් භාරයක සමනීගිය හඳුර දෙන්නේ අසමගි කරන්න කරපු දේ අසමගි කරන්න කරපු දේක ප්‍රතිඵලයක්. එතකොට මේ හාමුදුරුවෝ හරියම සිල්වත් අවංක කෙනෙක්. නමුත් කර්මයෙන් නිර්මාණය කළ දීපු දෙයක් මේක. උන්වහන්සේ යන යන තැමන්න කාන්තාවරු ගන්නවද බලන්න තියෙන්නේ. එළෝ මාතර හස්නක් රහත් වෙනවත් එක්ක මේ කතුරු දහම් වෙලා ගියා. මේ වගේ ස්වභාවයක් ලෝකේ තියෙනවා. දැන් උදාහරණයක් ඇහිලා නිතර කියන දෙයක්. ලෝසක හාමුදුරුවෝ පිණ්ඩපාත වඩිනකොට ලෝසක හාමුදුරුවන්ගේ පිණ්ඩපාතේ පාත්‍රයේ උන්වහන්සේ හිස්වරයන් යන්නේ. ඔව් පිටපාති බෙදන්නේ මිනිස්සු අරගෙන යනවා. අරගෙන යන එක තේන්නේ මේක පිළිරම තියන බෙදන්න බෑ කියලා. ඒ මිනිස්සු අය අරගෙන. පින්නතුනේ කර්මයේ විපාක දෙන්න ඕන වෙනකොට ඒක අපේ ඇස් වෙනස් කරනවා නැත්නම් අනිත් කෙනාගේ ඇස් වෙනස් කළා අපිට විපාක දෙන මට්ටමට එනවා. ලෞකික මට්ටමේදී අපිට මේකෙන් දුක සැපෙනවා. හැබැයි අපි කර්මයේ ජයගත්තොත් ධර්ම චක්‍රයෙන් කර්ම චක්‍රේ ජයගත්තොත් පින්නතුනේ එතෙන්දී අපිට මේ දුක සැප දෙකම බැහැර කරන්න අවස්ථාවක් තියෙනවා. සාමාන්‍ය ලෝකෙ කෙනෙක් හිතනවා සීවරි හාමුදුරුවෝ වාස සතුටෙන් ඉන්නේ නැති මුවා දාණයෙන් ලැබුණා ලෝසන හාමුදුරුවෝ හරියට දුකෙන් ඉන්නේ නැති කියලා තමයි හිතන්නේ. නමුත් පින්නතුනේ දෙනවම උන්වහන්සේලාගේ ඥාණයෙන් උන්වහන්සේලාගේ මුක්තිය සමානයි. එනිසා බාහිර හේතු විදක ප්‍රතිඵලයක් අපිට ලැබෙනවා. නමුත් අභ්‍යන්තර වෙනස් වෙච්ච ගමන සඳහන් වෙනවා. මධ්‍යම නිකායේ තියෙනවා ඉන්ද්‍රිය භාවනා කියලා සූත්‍රයක්. ඒ ඉන්ද්‍රිය භාවනා සූත්‍රය සඳහන් වෙනවා හිත දිනු කරපු කෙනෙකුට හිත හොඳට බහින්න කරපු කෙනෙකුට න්යාය සුභාරමුණක් දැකලා සුභාරමුණේ කැමති නම් සුභ විදිහට මෙහෙ කරන්න සුභ විදිහට මෙහෙ කරන්න පුළුවන්. සුභාරමුණේ අසුභ විදිහට මෙහෙ කරන්න පුළුවන් නම් ඕන්න ඒකත් කරන්න පුළුවන්. අසුභ දේ ගැන අසුභ විදිහට මෙහෙ කරන්න පුළුවන් ඕන්න ඒත් පුළුවන්. අසුභ දේ සුභ හැටියට මෙහෙ කරන්න පුළුවන් ඕන්න ඒක පුළුවන් කරන්න. ඒ වගේම සුභ අසුභ දෙකම දුරු කරලා උපේක්ෂා මෙහෙ කරන්න ඕන්න ඒකත් කරන්න පුළුවන්. ඒක තමයි රහතන් වහන්සේලා ඇතැම් වෙලාවක වනාන්තරයේ දේවල් ලස්සනට වර්ණනා කරනවා. ලස්සනයි කියලා. ඒ රහතන් වහන්සේම තමයි බණකදීක නිතර බහදී කියනවා. ඒ රහතන් වහන්සේම තමයි ලාකේ දෙකේ උපේක්ෂා කරගන්නේ. උන්වහන්සේලා කැමති විදිහට එක මෙහෙ කරන්න පුළුවන්. හැබැයි කිසිදු දෙයකින් කෙලෙස් ඇති නොවන විදිහට. එතන මෙන්න මේ වගේ මනසක් ඇති කරගන්න තමයි බිමතනේ අපිට බුදුදහමෙන් මේ උපදෙස් ටික දෙන්නේ. එතකොට අපේ හිත දිනු වෙන දිනු වෙන අපේ කුසලයේ ප්‍රබල වෙන ප්‍රබල වෙන එක පැත්තකින් කරනවා අපේ පින ශක්තිමත් කරලා අපිට බාහිරින් දෙන්න පුළුවන් වාසි ටික ඔක්කොම හවදෙනවා මේ පැත්තේ. ඥාතින් හැටියට, හිත මිතුරන් හැටියට, රූප සම්පත්තිය, පීරෝගේ සම්පත්තිය, උදව්පකාර, භවෝග සම්පත්තිය පැත්තෙන් දෙන්න පුළුවන් උපරිම ටික දෙනවා. අනිත් පැත්තෙන් මේ මොනවා ලැබුණත් පාලනය කරන්න බැරි පැත්තක් තියෙනවා. ඒ පැත්තට අනිත් දෙහි ටික මේ පැත්තෙන් දෙනවා. වයසට යෑමේදී, මරණයේදී, නැවත ඉපදීමේදී සියලුම දුක් ටික නිදහස් වෙන විදිහට මේ පැත්තේ ඉඳන් හදනවා. එතකොට අපි මේ මේ දෙකම දැනගත්තොත් තමයි වෙනතදී අපි වඩාත් සාර්ථක වෙන්නේ. මේ අවස්ථාවේ මෙතනදී අපිට මේ පාස්පන් එක ඔක්කොම ලැබිලා අදාත මෙතන රැගෙන ආවේ අර බාහිර වෙනස් කරන විතරක් නෙවෙයි. මොකද බාහිර වෙනස් කරලා වෙනස් කරලා ලබන්න පුළුවන් උපරිම වාසි ටික අපි සසරේදී මේ වෙලාවේ ආරම්භ කෙරෙන්නේ. ඒකෙන් කියන්නේ දන් දෙන්න එපා කියලා නෙමෙයි. මේක නේම පුළුවන් තරම් කරන්න. එහෙම මෙරවට අධ්‍යාපන දෙන්න හේතු වෙනවා. නමුත් ඊට වඩා අපි වැඩි අවධානයක් යොමු කළ යුත්තේ මේ අභ්‍යන්තරේ වෙනස් කරලා අපේ අවිද්‍යාව අඩුවන විදිහේ දර්ශනය කරගෙන අභ්‍යන්තර ආයතන ටික ඉතාම ශක්තිමත් දියුණු ස්වභාවයකට පත් කරගන්න එකයි. අන්න ඒ ගමන් මගේදී බුදුහාමුදුරෝ දේශනා කරනවා මේ ගමන් මග ආරම්භයේ පටන් තියෙනුනේ සඳහන් වන්නේ ප්‍රඥාව ගැන සඳහන් වෙන පඤ්ඤා වෘත්ති කියලා සූත්‍රයක් තියෙනවා. අපි නිතර සාකච්ඡා කරන සූත්‍රයක්. බුදු සමය මේ සියලුම දේවල් ඉලක්ක කරලා තියෙන ප්‍රඥාව අවිද්‍යාව දුරු කිරීමේ මාවත සඳහායි මේ හැම දෙයක්ම සඳහන් කරන්නේ. අන්න ඒ ගමන් මගේදී සතර සෝතාපට්ඨාන හැටියට ප්‍රඥාව දිනු කරන කාරණා හැටියට කර්ණහතර ගැන නිතර නිතරම අපි සැලකිලිමත් වෙන්න ඕන. මොනවද ඒ කර්ණහතර? කල්යාණ මිත්‍රාශ්‍රය, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසාරය, ධර්මාධර්ම ප්‍රතිපදාව. හැකිතාක් දුරට ධර්ම කියවෙන තැන් පොතපත ස්ථාන හඳුනාගෙන ඒවට සමීප වෙන්න ඒ රිසෝසස් වලට ළඟා වෙන අපි උත්සාහ කරන්න ඕනේ. අනිත් පැත්තෙන් ඒ සත්පුරුෂයන් ලැබෙන පින තුනේ අපේ ළඟ යම් යම් ගුණාංග තියෙන තොර එකකටින් අපේ ළඟ කැපවීමක් තියෙන තොර ඒ කැපවීම නැත්නම් මුලම ගන්න බැහැ. ඒ වගේම පින තුනේ දෙන්නේ අපට අවංක භාවයේ කියන කාරණේ වැදගත්. අපි අවංක වෙන්න ඕන. බුදුහාම ධර්ම මාර්ගයේ ආරම්භයේම දේශනා කරනවා ඒතු විඤ්ඤෝ පුරිසෝ අසතෝ අමායාමේ නවංක ජාතෝ කියලා. මේ සද්ධර්මයේ ප්‍රතිඵල ලබන්න පුළුවන්කම තියෙන්නේ නොනැති අවංක කපටි නැති මායාකාරී නොවන කෙනෙකුට කියලා. මේක තුන් දානවා. අඟුලිමාල හාමුදුරන්ට වචන දෙක තුනේ බුදුහාමුදුරු කිව්වේ සම්පූර්ණම නිවමඟ වෙනස් වුණා. හැබැයි ගුරු වෙන කාශ්‍යප කිසිම සත්‍යයේ ඝාතනය නොකර ගුරු වෙන කාශ්‍යප දමනය කරන්න බුදුහාමුදුරන්ට ඉරි බලය 1400 ගණන් පානවා. ඔබ ආගමික ශාස්ත්‍රවලින් ඔබත් එක්ක සතියක් විතරගේ එක මාසක ඉඳලා ඔබ දමනය කරන්න ඉරි බලය 1400 ගණන් තප්පනවා බුදුහාමුදුරන්ට. මොකද ඔබ ආවකෝනේ වැබදාර එහෙම හරි උත්සාහ කළේ ඔහුත් එක්ක තවත් දහස් ගණන් පිළිසෙන නිසා ඔහුට උපකාර කළා. එනිසා පින්නතුනේ අපේ ජීවිතේ කොයි තරම් අනුපාඩු තුනක් ගැටලුවක් නැහැ. ඒ වගේම මොහොතකින් හදාගන්න පුළුවන්. හැබැයි අපේ අවංක භාවයේ සත්‍යවාදී බවත් එක මුසුවෙච්ච අවංක භාවයත් ඒත් එක්කම යන කැපවීම ඩෙඩිකේෂන් එක අපට අවශ්‍ය වෙනවා. ඒ තම පමණට පින්නතුනේ මේ ධර්මාලිය අපු වේගින් ඉඳ ගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි පින්නතුනේ ධර්මමාර්ගයේ ආරම්භය නම් ලක්ෂණයක් තමයි මේ නිතාම සතුටින් යන ගමන. සත්‍යබෝධයන් වල සඳහන් වෙනවා පීති සම්බෝධයන්ගේ කියලා කාරණා. වෙනතන ධර්මමාර්ගයේ වඩන්න වඩන්න ජීවිතයේ සතුට දැනෙන මනසට සුව වෙන වෙන්නේ. තමන් ඇසුරු කරන එකනොත් මේ තමයි දැනෙනවා. එනිසා ආරම්භයේ තනම්ම විනීය ලෝකේ අභිජා දෝමනස්සන් කියලා කියනවා. පුලුවන් තරම් දුරට දැඩි ලෝභයත් දෝමනසත් දුරු කරගන්නට ඕන. ලෝභය අඩු වෙච්ච ප්‍රමාණයට තමයි මේ ගමන මා යන්න ලැබෙන්නේ. තමන්න හොඳ කල්යාණ මිත්‍රයන් ලැබෙනවා. පරිත්‍යාග සීලිය වෙච්ච ප්‍රමාණයට. ඔබට යම් කිසි දහමක් හද ලැබෙනවා නම් ලැබෙන්නේ ඔබ ළඟ මෙන්න මේ ගුණංග තියෙන නිසා. ඔබ පරිත්‍යාග සීලිය කෙනෙක්, කැපවීම කෙනෙක්, අවංක කෙනෙක්. අන්න ඒ ගුණංග නිසා තමයි ඔබට මෙතෙක් මේ දහමක් ලැබෙන්නේ. ඒ වගේම පින්නතුනේ, ඊටින්ත් එක්කම අපි හැකිතා දුරට ධර්මයේ සැබෑ ධර්ම කාරණා අහන්නට ඒ අවශ්‍යම කාරණා निराකරණය කරනකත් කරගන්නකත් යහිතට උත්සාහ කරන්න ඕන. විශේෂයෙන් පරිසම්පාදයේ පිළිබඳව හේතුකම් හේතුඵල ධර්ම පිළිබඳව දුකේ හට ගැනීම නිරුද්ධ වීම පිළිබඳව අනුශාසනා නැවත නැවතත් අපි අහන්නට ඕන. ඒ අහන ප්‍රමාණය තමයි අපේ මහා බරක් අපට නිවී කියන්න පුළුවන්කම තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන අපි මහා බරක් දරාගෙන ඉන්නේ. මොකක්ද මේ බර? මේ බර තමයි කියන්නේ මේ අපි ලබපු අද්දකීම් ටික ඇස්තනාසාර ඉන්ද්‍රිය වලින් රූප ශබ්දාන ඉන්ද්‍රිය අරමුණු වශයෙන් ගත්තු දේවල් පිළිබඳව ස්කන්ධ පංචකයක් විදිහට මේ නිරුද්ධ අතීතය මතක් කරනකොටම හැබෑරෙන්න තියෙන දෙයක් විදිහට ඒ ලෙසම අපි ගන්නවා. දැන් දරුවා ගැන සිහි කරනකොටම අර කලින් මතකයේ තියෙන දරුවා ඉහින් පිළිම අපි ගන්නවා. දන්නේ නිකන් නෙවෙයි මේ දුක් සමුදායත් එක්කමයි මේ බර උසුල ගන්නෙ. නමුත් අපි දක්ෂවෙන්නේ මේ මොහොතේ සිහි කරනකොටම සිහින්නේ ඒ අපේ අත්දැකීම ටික මේ මොහොතේ තමන්ගේ මනින්ද්‍රයයි ධර්මාලම්බණය එකතු වෙලා මනෝ විඥානය මේ ක්‍රියාත්මකුණේ කියනක දහින තමයි දැක්වෙන්නේ. දරුවට උදව් කිරීම නම් කරන්නේ නැහැ, ඒක දැනට වඩා හොඳට කරනවා. හැබැයි මේ බර ටික තමයි පිටින් ටික දෙම තියෙනවා. බාහිර කෙල සූත්‍රයක් තියෙනවා. ඒ බාහිර කියන සූත්‍රය සඳහන් වන්නේ මෙන්න මේ නිරුද්ධ වෙච්ච අතීතයේ ස්කන්ධ පංචකයන් පිළිබඳ අපි එහෙමම ඔසවලා ගන්න එක තමයි දුක් සමුදය කියලා කියන්නේ. ඒ නිසා ධර්මයේ ප්‍රගුණ කරනවා කියලා කියන්නේ මෙන්න මේ බර ටික ටිකෙන් ටික දිනින් කියන එක. ඒක මෙයාත් මේ විතරක් නෙවෙයි බර ටික කියන්නේ. වෙනතුල මේ සිතිවිල්ල දිනු කරලා යම් සිතිවිල්ලක් සිතට එනකොට නම් අපි මේ සිතන්නේ සිත වර්තමාන මොහොතේ ඇතිවීම නිරුද්ධ වීමක් කියලා දැක්කොතින් වෙනතුනි ඒකම තමන්ගේ සංසල ගමනේම නිවන්පත් වෙන්නත් හේතුවක් වඩපත් වෙනවා. ඉතින් ඒ යන ගමනේදී අපි මේ වඩන භාවනා ක්‍රම අතුරින් අපි බුද්ධහස්තය කරවා මෙත්තා භාවනා වැඩුවා. දැන් අපි ටික වේලාවක් බලාපොරොත්තු වෙනවා අසුභ භාවනා වඩන්න. වෙනතුනි අපි මේ වෙලාවේදී අසුභ භාවනාවත් වඩන්නට සූදානම් වෙනවා කියලා කිව්වම හරි. ඒක අපේ ජීවිතයේ තේරුම් ගන්න ප්‍රධාන වශයෙන් සතර සතිපට්ඨානයේ මුලදී වෙනතුනි උත්සාහ කරන්නේ අපේ ජීවිතය කොටස් හතරකට බෙදලා. සාමාන්‍යයෙන් අපේ ජීවිතය ගත්තොත් සිත, කය, දෙක නැත්නම් නාම රූප කියලා බෙදෙනවා. සමහර වෙලාවෙදී මේක බෙදෙනවා නාම රූප විඥාන කියලා. සමහර වෙලාවෙදී බෙදෙනවා මේක සංද පංචකයක් විදියට. මේ වගේ විවිධ ක්‍රම වලින් මේක බෙදෙනවා. එතකොට තවබෙදීමක් තමයි සතර සතිපට්ඨානම බෙදෙන්නේ. කය අනුව බෙදෙනවා, සිත අනුව බෙදෙනවා, වේදනා හැටියට බෙදෙනවා, ඊට පස්සේ ධම්ම හැටියට බෙදෙනවා, සංඥා සංඛාර දෙක එකට අරගෙන. අන්නේ සතර සතිපට්ඨාන වේදනායි තුළ කාය වස්තනාව කියන එක අතිශය වැදගත් භාවනාවක්. සමසතරේ කර්මස්ථාන අතර බොහෝ කමටහන් අයිති වෙනවා මෙන්න මේ කාය වස්තන කොටසට. මයි කියන්නේ වැඩිපුර ප්‍රමාණයක් අයිති වෙන මේකට. දැන් දස අසුබෙන් 10ම යන්නේ කාය වස්තනාව තේරුම් ගන්න. ඒ වගේම ආහාරි පටිච්චපුර සංඥාවක් යන්නේ කාය වස්තනාව තේරුම් ගන්න. ඒ වගේම ධාතුමනසිකාරයක් යන්නේ. මේ වගේ වෙන තුනේ හොවා කාරණා කාය වස්තනාවට නැඹුරු වෙලා තියෙනවා. ඉතින් කය ගැන තමයි පිළිගන්නේ අපිට නිතරම කෙනෙක් දැක්ක ගමන්ම මේ ස්ථිරමින සත්‍ය පුද්ගලයේ කියන හැඟීම සිත මේ රූපය තුළ බැස ගන්නවා. ඇත්තම විරුද්ධ මෙහෙම හිතාගෙන ඉන්න කෙනා නේද මරණයට පත් වුණාට පස්සේ එහෙම ශරීරය තියෙන්නේ නැන්නේ. දැන් අපි එහෙම මහත්ය කියලා කියන්නේ. එහෙම මහත්ය දැන් කියන්න හොඳ නැහැ සමාන හොඳ නැතුව ඉන්නේ. දැන් මම කියලා කියමු. දැන් මම ඉන්නකොට දැන් මේ පිළිතුරේ තනින අවල් නාමුලෝ කියලා. ඉන්නකොට එකපාරක් මගේ විඥානය නිරුද්ධ වෙන මෙතන මම මරණයට පත් වෙනවා. ඒතර දැන් ඒක උණු ගමන්ම බලන්න මගේ ශරීරය තියෙනවා නියමනේ. හැබැයි ඊට පස්සේ ඔබ මේ ශරීරය අවල් පුද්ගලයාගේ කියන හැඟීම ඊට පස්සේ අයින් කරගන්නවා. නමුත් ඊට පස්සේ එතනම මේ හඳුරන කීම අමෝදන් කරන්න ඕන අපිට හුඟා බණක් කිව්වේ ඉතින් හාමුදුරන් දෙවියන් පාසුකරක් දෙමු කියලා. ඊට පස්සේ දැන් හිතන්නේ අනදැන් හිත තමයි හාමුදුරුවෝ කියලා. ඊට පස්සේ විඥානයේ ස්පිරිට් එකට කියලා ඊට පස්සේ පෙන්නනවා. පින්නතුනේ දැන් මම කියන උත්සාහ කරේ අපි නිතරම පුද්ගලෙක් දැක්ක ගමන් අපේ හිත දැකගන්නේ මේ භෞතික ශරීරයක් එක්ක. භෞතික ශරීරයක් තියෙනවා කියන පින්නතුනේ අපේ විඥානයේ අනුව නිර්මාණය වෙච්ච ආහාරයේ පෝෂණය වෙච්ච මේ ශරීරයක් තමයි අදාළ මේ තියෙන්නේ. ඇත්තටම ඒක විතරක් නෙවෙයි අපේ ජීවිතය කියලා කියන්නේ. අපි කලින් උදාහරණයක් කිව්වා ෆ්ලයිට් එක කියන එක. ෆ්ලයිට් එක ගැන අපි සාකච්ඡාවක් කළා. දැන් බොහෝ විට ඔබ විදේශ ගමනක් යනකොට මම ෆ්ලයිට් එක යනවා කියලා යනවනේ. ඇත්තටම මෙතනින් ෆ්ලයිට් එක පුළුවන් බලන්න ඔබට. ඔබට ප්ලේන් එක බලන්න පුළුවන්. හැබැයි ෆ්ලයිට් එක බලන්න පුළුවන්. ෆ්ලයිට් එක ගැන මොකද? ෆ්ලයිට් එක ගැන කියනதுනේ ඇත්තටම ගුවන් ගමනට. එතකොට ගුවන් යානයේ සෝදානම් වල තිබුණා, ස්ටාර්ට් එකේ හිටියත්, කෑම ඔක්කොම තිබුණත්, මගෙන් ටික ඔක්කොම නැගලා හිටියත්, වාම ගුවන් යානයේ උඩට ඉස්සුවේ නැත්නම් ඒක ෆ්ලයිට් එකක් වෙන්නේ නැහැ. එතකොට ගුවන් යානයේ දකින්න පුළුවන් ඒක සේවකයෝ ආහාර පාන ගෑස් ඔක්කොම දකින්න පුළුවන්. නමුත් ෆ්ලයිට් එක දකින්න බැහැ. හැබැයි අරව නැත්නම් ෆ්ලයිට් එකකුත් නැහැ. අපේ ජීවිතයත් ඒ වගේ තමයි තියෙන්නේ. අපේ ජීවිතයේ සාමාන්‍ය පුද්ගලයාට හිතාගෙන ඉන්නේ මේ භෞතික ශරීරය. නමුත් මේ ශරීරය විතරක් නෙමෙයි ජීවිතය කියලා කියන්නේ මේ විඤ්ඤාණයත් එක්ක තියෙන ආකාරයක්. ඒ දෙකමත් නෙවෙයි පිනතුනි, මේ දෙකත් එක්ක වර්තමාන මොහොතේ ඒ ක්‍රියාවලියට ජීවිතය කියලා කියන්නේ. තොරේක හැබෑම ජීවිතය ඔයාලගේ ජීවිතේ පිනතුනි ඇත්තටම අපිට පැහැදිලිව මේකේ කියලා භෞතික ලෝකයේ තුල පෙන්වන්න දෙයක් නෑ. තොරේ මෙන්න මේ ක්‍රියාවලියට තමයි ජීවිතය කියලා කියන්නේ. මේක අවබෝධ කරගත්තොත් පිනතුනි අපිට මේකට කියන ඇලීම එන්නේ නඩු වෙනවා. ඒකට මූලික පියවරක් විදිහට තමයි මේ භෞතික ශරීරයේ සකස් වෙච්ච හැටි උපරිම වශයෙන් තේරුම් ගන්න උත්සාහ ගන්නට ඕන. සතර මහා භූත ලෝක විදිහට, තෙතිස් කුණ දේ විදිහට, නව සිරියක විදිහට විවිධ ආකාරයෙන් අපි මේ දෙක බලනවා. අපේ මේ ශරීරය කියලා කියන්නේ වෙනතුනි මව කුසට විඥානය බැසගත්තට පස්සේ ඒ විඥානයේ තිනිච්ච කර්ම ශක්තියන අනුව ආහාරයෙන් පෝෂණය වෙච්ච දෙයක් තමයි මේ භෞතික ශරීරය කියලා කියන්නේ. ඒක නිර්මාණය වෙන්න සාධකයකට හේතුනේ ඒ විඥානයේ ක්‍රියාකාරීත්වය. ඒ විඥානයේ පොඩ්ඩක් හරි අඩුපාඩුක මොනවා නම් ඇතැම්මිට අපට ලැබෙන කිමිට ශරීරයේ මිට වඩා වෙනස් වෙන්න තිබුණා. ඒ විඥානයේ පොඩ්ඩක් හරි වෙනස් වුණා නම් මව කුස නැගෙන වෙනත් තැනක පිටපරේන යන තිබුණේ. ඒ විඥානයේ පොඩ්ඩක් හරි වෙනස් වුණා නම් ඇත්ත කන්ද වෙන තිබුණා. ඒ විඥානේ පොඩ්ඩක් හරි වෙනස් වුණා නම් අංග විකල වෙන තිබුණා. ඒ විඥානේ පොඩ්ඩක් හරි දුර්වල වුණා නම් උපතින්ම මණ්ඩ බුද්ධික වෙන තිබුණා. ඒ සියල්ලක්ම වැලකීලාව මෙතෙන් අරගෙන ආවේ උපරිම වාසි තියෙන විඥානයක් මව කුසට බැසගත්තා. ඒක අම්මගේ තාත්තගේ දක්ෂතාව විතරක් නෙවෙයි. අම්ම තාත්තා මෙඩිසින් ප්‍රොෆෙසර් ලවුණා. ඒ බැසගත්තු විඥානේ අන්ධ වෙන ආබාධිත මණ්ඩ බුද්ධික විඥානයක් නම් බැසගත්තේ අම්මට තාත්තට පාණ කරන්න බැහැ. තොර ඔබේ සියලුම බලය ඔබ අතේ තිබුණේ අම්ම තාත්තට උදව්වක් කළ ඔබට. නමුත් ඔබේ මහා කුසලයක් ඒ විඥානය තුළ තිබුණා. අන්නේ විඥාන අනුව තමයි මේ ශරීරය නිර්මාණය වුණේ. මේ ශරීරයේ කොටස් රැසක එකතුව හරියට වාහනේ හැරි පිටට එකතුවක් වගේ. මේ උපතේ පටන් තියෙන්නේ වෙනස් වෙන අපු දෙයක්. උපතේ පටන්ම අපි එකම පුද්ගලයන් කියලා කිව්වට පින්නතුනේ අපි කන්නු උදාහරණයක් ඉවර වාහනය ගැනනේ. වාහනයක් තියෙනවා අපි කියමු මෙන්න අවුරුදු 10කට කලින් ගත්තු වාහනයක් කියලා. ඒ වාහනේ විදිහ විනාද කැලි වෙනස් කරනවා. ඇත්තටම එක එක කැලි දැම්මා. රෝද හතරක් ආයි දැම්මා. කැලි දමන ඔබ වෙනකොට දැන් බලනකොට අපි තාමත් කියන්නේ කලින් වාහනය කියලානේ. හැබැයි නම්බර් ප්ලේට් එක තාමත් සමානයි. ඒ නිසා අපි කියනවා මගේ වාහනේ කියලා. අපිත් ඒ වගේ ඉපදෙච්ච දවසේ පින්තූර බලන්න වෙනත් නෑ කොච්චර වෙනසක්ද නේ. නමුත් ඒ ඉපදුණු වෙලාවේදී නම කුප්පන් සාතිගේ නම තියෙන නිසා තාමත් අහවල් කෙනා කියලා කියනවා. නමුත් ඒක ලොකු වෙනසක් දෙමින් මෙයාම ගමනක් අපේ මේ. ඒතොර මෙන්න මෙයාපු ගමනේදී මේ ශරීරයට කර්මය බලපාලා යම් සේනක් වුණා. හැබැයි මේක තුල වෙනතනේ තමන්ගේ වශයෙන් ගන්න දෙයක් නැහැ. ගන්න දෙයක් තියෙනවා නම් මරණයෙන් පස්සේ අපිට මේ මාර්ගය වෙන්නේ නැහැ. විඥානය මෙතන නිරුද්ධ වෙනවා එක්කම වෙනතනෙ මේ ශරීරය නිකම්ම දරණ බැලක් වගේ තත්ත්වයකට පත් වෙනවා. මේක කවදාවත් ගෙන්නන්න බැරි වෙනවා. විඥානය තියෙනකන් ආහාර වලින් මේක පෝෂණය කර කර යන්න පුළුවන්. මෙන්න මේ තත්ත්වයේ තේරුම් ගන්න තේරුම් ගන්න පිළිතුරේ මේ තියෙන සතර මහා භූත ලෝක වලින් හටගත්තු කර්මය නම් පෝෂණය වෙච්ච දෙයක් නේද කියලා හිතනකොට මෙන්න මේ භෞතික ශරීරය මත අපේ හිත බැස ගන්න ගැතිය ටිකෙන් ටික අඩු වෙනවා. ඒ විතරක් නෙවෙයි මේ පිළිබඳව ඇති වෙන ආගියක් අපර ටිකෙන් ටික අඩු වෙනවා. මොකද ශරීරයේ කොටස් ගැන නෝනින් එන්නේ නැහැ මෙයා බලනවා. බාහිරට ලස්සනට හමෙන් හිර තියෙනකොට ලස්සන දෙයක් විදිහටම මේක පේනවා. නමුත් වෙනතන ඇතුළ පොඩ්ඩක් හරි විවෘත කළ බැලුවොත් මේ කයින් පැත්තට දැන් තියෙන හැඟීම් පුවාක් අපේ වෙනස් වෙනවා. අපේ ඇතුළේ තියෙන දේවල් කොතනින් හරි එලියට ආවකින් එකපාර අපිට තියෙන දැන් මේක ශරීරයක් පිළිබඳව තියෙන දැඩි ආස්තාව බොහෝ දුරට වෙනස් වෙලා යනවා. මෙන්න මේ අවබෝධයේ වෙනතනේ අපිට කලින්ම ලබන්න පුළුවන් නම් අපි මේ තමන් විශේෂයෙන් තමන්ගේ ශරීරයක තියෙන දැඩි ආත්ම දෘෂ්ටි අඩු කරගෙන මේ ශරීරයට වුණා උදව් කරමි. ඒකෙන් කියන්නේ ශරීරය පිරිසිදු කරන්න එපා, ශරීරය ලස්සන කරන්න එපා කියලා නෙමෙයි මේ කියන්නේ. ශරීරයට හොඳට සලකන්න කියලා බුදුදහමේ කියලා තියෙනවා. මොකද ශරීරය තමයි ලොකු යහපතක් කරන මේ ධර්මයේ ඇදෙන්නේ. ශරීර නිරෝගීව ලස්සන හොඳටම පිරිසිදු තියාගන්න ඕන. හැබැයි යතර පිළිතුනේ මේක යථා ස්වභාවයක් තේරුම් ගන්න ඕන අපි අවංකව. එහෙම නැති වුණොත් අපි මේ ශරීරයේ පිළිමදෝ දැනේ විශ්වාසිතින් හිටියොත් මේ ශරීරය වෙනස් වෙද්දී, ලෙඩ වෙද්දී, මහලු වෙද්දී අපි මානසික ලෝකෝ ඇදවැටීමකට පත් වෙනවා. ඒ තරම් නෙවෙයි. ශරීරයේ පිළිමදෝ විතරක් හිතේ තියෙන ගමනේ දෙපිටතනේ අපට මනස දිනු කරන්න තියෙන අවස්ථා අපේ ජීවිතේ ගිහිල්ලා යනවා. ජීවිතය බලන්න සමහරවල් වැඩිපුරම මානසිකලා තියෙන තමයි ශරීරෙන්නේ. අපේ කවුරුත්ේම තමයි. නමුත් වෙනතුනේ ප්‍රමාණයක් වඩා ඉක්මනට මේ ශරීරයට සලකන්නේ නිහිලා අන්තිමට ඉක්මනටම ශරීරය දුර්වලක් වෙනවා. විකෘතිලක් යනවා. ඒ විතරක් නෙවෙයි අපේ ජීවිතේ වටිනාම ප්‍රතිඵල ගන්න කෙනෙක් නැත්තම් කාලය අපට අඳුර යනවා. කෙනෙක්යි කියේ නොවන්නට ජීවිතය අර්ථවත්ාවේ දෙල තීරුම් ගන්න තමයි වෙනතුනේ මේ හැම බුදුදහමේ තියෙන හැම භාවනාවකින්ම අපට මඟ පෙන්වන්නේ. ඒ අතර ප්‍රධාන භාවනාවක් තමයි වෙනතුනේ පටික්කුල මනසිකාරය කියලා කියන්නේ. අසුබ භාවනාවක් කියලා කියන්නේ ශරීරයේ තියෙන කොටස් 32ේ ස්වභාවය බලලා මේ කොටස් 32 පිළිසිදු දෙයක් නැත්නම් අපි කියමු සුබ දෙයක් නෙවෙයි මේක. මේක ආහාරයෙන් නිර්මාණය වෙච්ච දෙයක්. මේක තැන අනුව, වර්ණය අනුව, ප්‍රියමනාප දෙයක් නෙවෙයි කියලා යථාර්ථවාදීව හිතලා මේ අපේ ශරීරය ගැන අපි දැඩිසේ ඇති කරගන්න ඇල්ම අඩු කරගෙන ඒ ශරීරය යථාර්ථවාදීව බලලා රාගය අඩු කර ගැනීම උපක්‍රමයක් විදිහටයි පටිච්චෝල මනසකාරය බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. මේක පිළිතුනේ බොහෝ දෙනෙකුට අතිශය සාර්ථක වෙච්ච භාවනාව. පැවිදිච්ච බොහෝ දෙනෙක් හිටිය බුදුහරයන් කාලේ මහා වෙනකොට අපේ කෙස් ටිකක් අපලා කර දෙන ඉස්සෙල්ලාම කේසා කේසා කර ඉස්සෙල්ලාම බලන්න කියන අසුබය මෙන් කරන්න කියනවා. එතෙන්දිම සමහර අය මාර්ගඵල ලබු අවස්ථා ගැන ධර්මයේ සඳහන් වෙනවා. පිළිතුනේ අපේ මේ ශාරීරික කොටස් ටික ශරීරයට ඒකට බද්ධව තියෙනකන් තමයි අපට වටිනා විදිහට තේරෙන්නේ. ඒ මේම පිළිතුරු කෙස් ගහක් බලන්න ශරීරයෙන් අයින් වෙච්ච ගමන්ම මේ දින ආසාව නැති වෙන විතරක් නෙවෙයි දැඩි පිළිබුරුකුත් තියෙනවා. කෙස් ගහනක් ටිකක් හරි හොඳයිනේ. නියපොත්තක් බලන්න. නියපොත්තක් නැහැනොත් ඊට වඩා නම් අපට සාධයක් ඇති වෙනවා. ඒ විතරක් නෙවෙයි ශරීරයේ තව තව පොඩක් දිනපතාම අයින් වෙන දේවල් තියෙනවා. ඒව දවසකදී අයින් වෙච්ච දේවල් ටික මොන හරි භාජනය කරාම කියන්න බලන්න දෙන්නතුනි. තමන්ට තමන්ගේ ජීවිතය ගැන පුදුම විදිහේ කලකිරීමකට වඩා වෙනතුනි. අවබෝධයක් ඇති වෙනවා. තමන් මේ මහා ලෝකෙට හිතන් ඉන්නේ මේක නේද කියලා තමන්ටම තමන්ගේ ජීවිතය ගැන තේරුම් ගන්නවා. ඉතින් මේක වසන් කරන්න නෙමෙයි බුදුදහම කියන්නේ පින්තුනි. බොහෝ දෙනෙකුට කියන්න පුළුවන් අයියෝ මොම හිතුවත් අපිට ජීවත් වෙන්න පුළුවන් එහෙම කියලා. පින්තුනි මේව මෙනෙහි කරන්න කෙනා මෙනෙහි නොකරන කෙනාට වඩා සාර්ථකයි. මේව හොඳට දන්න කෙනා පින්තුනි අසරණ වෙච්ච කෙනෙකුට, ලෙඩ වෙච්ච කෙනෙකුට අධ්‍යයනය වුණත් අධිසුද්ධියවල අයින් කළා එයාට උපස්ථාන කරන්නේ අසුරණ. දැන් අපි කෙනෙක්ගේ ළඟ ඉන්නේ හොඳට ලස්සන ඉන්නකම් විතරයි. පොඩ්ඩක් හරි ශරීරයෙන් ඉන්න දෙයක් එළියට આવුදී අයින් වෙනෝයි දැන් තියෙන ළඟින්වත් ඉන්නේ නැහැ ඊට පස්සේ. නවත් වෙනසට මේව වඩලෙන්න කෙනා කෙනෙක් ඒ වගේ අසරණ වුණොත් දුරින් ඉඳගෙන ළඟ එයාට උදව් කරන කිරිසිදු කරන යට ධර්මයේ දෙස බලනවා ගියාට බලනවා. අපේ දානවා සමහර සාදු සේවකයන්ට තියෙනවා වෛද්‍යවරු ඉන්නවා. ඒ අංශ වැඩ කරන අය ඔබ උමා ඒ ආයත සලකන අය ඔබ දන්නවා කොහොමද ඔබ යාට සලකන්නේ කියලා. පින්නතුනි ඒව අහක බලාගෙන යන කෙනාට වඩා ඒව හොඳට දැකලා ජීවිතාවබෝධය ලබාගත්තු කෙනාගේ ජීවිතය අනිත් කෙනෙකුට වඩා සාර්ථකයි. ඒ විතරක් නෙවෙයි ජීවිතේ වඩාත්ම අර්ථයක් කරා යන්න ජීවිතේ වටිනාම මැනි උකහා ගන්න මේ ශරීරයට වඩා වටිනා දෙයක් මේ ශරීරය පාවිච්චි කරන කාලෙදිම ලබා ගන්නට යා දැඩි වීර්යයෙන් කටයුතු කරනවා. පින්නතුනි මේ ශරීරයේ තුනම තියෙන අපේ විඥාණයට අපි ප්‍රඥාව එකතු කරොත් අන්න ඒක තමයි පින්නතුනි ඉහළම දේවල් පත්තෙන්නේ. යමක් දැසයි ඇතිසැකීම් බලන් ඉහළම ඥාණය එකතු කර ගැනීම තමයි ප්‍රඥාව කියලා කියන්නේ. දැන් අපි කියමු එක තැනක තියෙනවා ලස්සන බැලුම් බෝලයක් තියෙනවා. එතනම කියනවා මැණිකක් වගේ ලොකු එකක් හරි ලස්සනයි හැබැයි ඒක මැණිකක් නෙවෙයි. ඒ වගේම මෙතන කියනවා පොඩි එකක් ඒක ඇත්තටම මැණිකක් දියමන්තියක් ඒක ඇත්තට ලස්සන නෑ. දැන් මොනවද තියෙන්නේ මෙතන? ලොකු බැලුම් බෝලයක් තියෙන ලස්සනට තම මැණිකක් වගේ ලස්සන පිළිසෙන එකක් තියෙන එක එච්චර වටින්නේ නැහැ. එතනම තව පොඩි එකක් තියෙනවා. ඒක දියමන්තියක් ඒ එච්චර බබලන්නේ නැහැ. ඒතර මෙතන කීපොන් දෙනෙක් ඉන්නවා. පොඩි ළමයෙකුත් ඉන්නවා. සාමාන්‍ය අපි වගේ කෙනෙකුත් ඉන්නවා. මැණික් සාපුවක් තියෙන කෙනෙකුත් ඉන්නවා. එතකොට පොඩි ළමයා ඉස්සෙල්ලාම ගන්නේ මොකද්ද? බැලුම් බෝලයක් ගන්නවා. දෙවෙනි කෙනා අපි වගේ කෙනා මොකද ගන්නේ ළඟට? ඔව් අර දිලිසෙන ලොකෝ කියන එක තමයි මම ගමන් ගන්න. දැන් සමහර තෑගි තියෙනවනේ තෑගි වෙන කෑමවල එක එක විදිහේ තෑගි තියෙනවනේ. දැන් තෑගි 10ක් අතර තියෙනවා. එකක් ලොකෝ පෙට්ටියක්. සමහරව පොඩි පෙට්ටියක්. සමහර චූටි මොකක් හරි පොඩි කෑල්ලක්. කොහොමද තියෙනවනේ? දැන් සමහර ආවම ලොකෝ පෙට්ටියක් තමයි බදාගෙන. හැබැයි ලොකෝ පෙට්ටිය සමන්නේ නැති. සාමාන්‍ය පෙට්ටියක් තියෙනවා නම් මේකේ පෙට්ටිය එකක් වෙන්න පුළුවන්. අර චූටි පොඩි රතු එකක් තියෙන වටිනාම ඔල්ලොස්සක් තියෙනවා. අන්නේ වගේ තමයි තේරුනේ. අර නුවණැති කෙනා මැණික් පිළිබඳ වැඩ කරන කෙනා දන්නා දියමන්තිය. ඇතැම් දර දෙන්න මම තරන් ගියාට පස්සේ මෙයා දන්න මේක වටිනායි කියලා දන්නවා. අන්නේ වගේ පිළිතුරු ජීවිත අවබෝධයේ කියන එක බුදුදහමෙන් නිතරම අපට අසංස්නා කරන්නේ ප්‍රඥාව ලබා ගන්න. දෙයක් ගැන ඉතාම හොඳින් බලන්න. දෙයක් ගැන අර්ථවත්ම දේ ජීවිතේ කරන්න. අපි දිවන්නේ ඉතාම ටික කාලයයි. ඒ ටික කාලයේ කාලේ උපරිම ප්‍රයෝජන ගන්න. හොඳම දේ කරන්න. ගතවන හැම දවසකදීම වටිනාම දේ කරන්න. දන් දෙන්න කරන්න. පූජනීයට දෙන්න. දෙමව්පියන් හොඳට සලකන්න. හොඳට සිල්වත් වෙන්න. දවස් හතක් හොඳට සිල්වත් වෙන්න. භාවනා කරන්න. වාහනේ යන ගමන් මෛත්‍රී භාවනාව බුදුගුණ භාවනා පුළුවන් තරම් කරන්න. ඒ අතරේ මෙතනින් වටිනාම දේ තමයි අනිත්‍ය සංඥා වලින් යන නිස්කන්ධ පංචකයේ සංවේය බලමින් යන තම වාහනේ. තමන් යන මාර්ගයේ වටිනාම කෙනා තමන් බවට පත් වෙනවා. තමන් යන ඉතරා නොවටින වාහනයක වෙන්න පුළුවන් නමුත් අර ඒ පාරේ ගිහින් වාහන 1000ට වඩා ඔබ වටිනාම කෙනෙක් වෙනවා. ඔබ අනිත්‍ය ගමකින්දගෙන මේ ප්‍රඥාවෙන් ඔබේ සිත දිනු කරන මට්ටමේ ඉන්නවා නම් ඒ ගමේ ඉන්න වටිනාම කෙනා ඔබ බවට පත් වෙනවා එදා. ඒ නිසා දෙමතුනේ වටිනායි කියලා භාවනා වැඩි වෙන විතරක් නෙවෙයි ඒ එක් ඒ මොහොතේ නැති සියලුම දුක් ටික බැහැර කරලා ඉන්නේ. අනේ ඒක වටිනේ. ඒ නිසා අන්නේ යන ගමන් අපිට තියෙන තුනේ මහා උපකාරයක් තමයි මේ අපි වඩන අසුභ භාවනාව. ඒ නිසා අපි ටික වේලාවක් අපේ ශරීරයේ තියෙන කොටස් 32 තුනෙන් කිහිපයක් පිළිබඳව අපි නොනින් මෙහෙ කරමු. ඒක ඉදිරියේදී ඔබ වඩන භාවනාවට ඔබට උපකාරයක් වීම සඳහා. අනේ පිළිතුරු අපි දැන් ටික වේලාවක් පටිච්චෝල මනසකාරය වඩන්න සූදානම් වෙන්නේ. ඒ සඳහා සූදානම් වෙන්න තමගේ ශරීරයේ සැහැල්ලුවෙන් තියාගන්න. පහසු ඉරියව්වක වාඩි වෙලා වම්මත උඩින් දකුණු අත තියාගෙන ශරීරයේ නිරෝධ තියාගෙන හොඳට ශරීරය සැහැල්ලු කරගන්න. ශරීරය පිළිබඳව තමන්ගේ ඉරියව්ව සහ ශරීරයේ ස්වභාවය ගැන මදක් නොනින් මෙහෙය කරන්න. දෙපතුලේ පටන් හිස දක්වා තියෙන ශරීරයේ හරියව ගැන අපි සිහි කරමු. අපේ තියෙන පාද, දණහිස්, දෑත, උරහිස්, කුස, බෙල්ල, හිස. ශරීරය ගැන මම ගියා අවධානයෙන් සැලකිල්ලෙන් ඉන්නේ. මම හදලත් මම ඉන්න ශරීරය සහ ශරීරය අවයව ගැන සැලකිලිමත් වෙනවා. මම මේ අවස්ථාවේ මගේ සිහිය නාසයේ කෙළවර හොඳට මම පවත්වා ගන්නවා. වර්තමාන මොහොත තුළ මගේ සිහිය සහ නුවණ මම උපරිම ලෙස පවත්වා ගන්න උත්සාහ කරනවා. මම අතීතයේ සිහි කරන්නේ නැහැ දැන්. අනාගතයේ සිහි කරන්නේ නැහැ. වර්තමාන මොහොතේදී මගේ සිහිය මම උපරිම ලෙස පවත්වා ගන්නවා. සිහිය උපරිම ලෙස වර්තමාන මොහොතේ පවත්වා ගනිමින් මගේ ශරීරයේ කොටස් කිහිපයක්ගෙන මම යථාර්ථවාදී ලෙස නොනින් මෙනෙහි කරනවා. මගේ ශරීරයේ කෙස් තියෙනවා නිසාස්ිතව ඒකෙන් මගේ ජීවිතයේ ශරීරය ආරක්ෂා සඳහා තියෙන දෙයක්. මේ තියෙන දේ ටිකෙන් ටික වෙනස් වෙනවා. ඒක සුදු මැලි වෙලා යනවා. ටිකෙන් ටික ඒකෙන් මගේ ශරීරයෙන් අයින් වෙනවා. ඒකෙත් පිළිකුල් දෙයක්, ඒක අසුබ දෙයක්. කේසා ඒ වගේම මගේ ශරීරයේ ලෝම තියෙනවා. ඒ ලෝම ශරීරයේ පුරා විවිධ ස්ථානවල තියෙනවා. ඒව කලකදී දුරු වර්ණ වෙනවා. කලකදී මේ ශරීරයෙන් අයින් වෙනවා. එය අසුභ දෙයක්, පිළිකුල් දෙයක්, යනාත්ම දෙයක්. එය සත්‍ය පුද්ගලයෙක් වශයෙන් ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. ලෝමා මගේ ශරීරයේ නියපොතු තියෙනවා. ඒ නියපොතු මගේ ශරීරය ආරක්ෂාවට, ශරීරයේ ප්‍රයෝජනයට තියෙන දෙයක්. මේ දෙපාරදී ටිකෙන් ටික දික් වෙනවා. කායතදී කොටස් අයින් වෙනවා. තවත් සමහර ලෙඩ රෝගවලදී මේ නියපොත මගේ ශරීරයෙන් වෙන් වෙල යනවා, බිමට වැටෙනවා. ඒක පිළිකුල් සහගත දෙයක්, ඒක අසුභ දෙයක්, ඒක සත්‍ය පුද්ගලයෙක් වශයෙන් ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. නියපොතු මගේ ශරීරයේ දත් තියෙනවා. ඒ දත් තියෙන්නේ මගේ ශරීරයේ පැවැත්මට, ශරීරය ආරක්ෂාවට, ආහාර ජීර්ණය පහසු වෙන්න. මෙහෙම තියෙන මේ දත් කලින්දී ලෙඩ රෝග වලට පත් වෙනවා. කලින්දී මේ දත් ශරීරයෙන් වෙන් වෙනවා, බිමට වැටිලා යනවා. මේ ශරීරයේ දත් කියලා කියන්නේ අසුභ සහගත දෙයක්. ඒක සත්‍ය පුද්ගලයෙක් වශයෙන් ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක අනාත්ම දෙයක්. දන්තා මගේ ශරීරයේ සම තියෙනවා. ඒ සම හැම මොහොතෙම වෙනස් වෙනවා. හැම මොහොතෙම මේ සමේ කොටස් ශරීරයෙන් අයින් වෙනවා. අලුත් සමක් නැවතත් හට ගන්නවා. මේ සම කියලා කියන්නේ අසුභ සහගත දෙයක්. ඒක සත්‍යයේ පුද්ගලයෙක් නෙවෙයි. ඒක අනාත්ම වූ ස්වභාවයක්. ඒක මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මය නෙවෙයි. කේසං ලෝමා දන්තා නඛා ලෝමා ආයේ ප්‍රතිඵලයක් විදිහට මගේ අම්මා මා අවුස්ස කුල දෙයකට ආහාරයේ ප්‍රතිඵලයක් විදිහට මල් මේ ලෝකෙින් බිහුණාට පස්සේ මගේ මුඛයෙන් මාගත් ආහාරවල ප්‍රතිඵලයක් විදිහටයි මේ ශරීරය භෞතික ශරීරය නිර්මාණය වෙලා තියෙන්නේ. මේ ශරීරය ආහාරයක පරිවර්තනය ආහාරය නොගත්තා නම් මගේ මේ ශරීරය මේකත් වෙන්නේ නැහැ. මේ ශරීරය කියන්නේ මා මුඛයෙන් ගත්තු බත් මාළු වැන්දන ආදී කිරි ආදී මතුන ආදී දේවල් වල ප්‍රතිඵලය. එය නිෂ්පාදනය වුණේ මගේ විඥාන බීජයට අනුරූපව මේ සහස්ත්‍ය ශරීරය කියලා කියන්නේ කබලින්හර ආහාරයේ ප්‍රතිඵලය. මේ භෞතික ශරීරය විවිධ කොටස් වලින් නිර්මාණය වෙච්ච දෙයක්. කෙස්, ලොම්, මිය, දත්, සම, ඇට, ඇටමිදුළු ආදී කොටස් 32 එකතුවක් තමයි මගේ ශරීරය කියලා කියන්නේ. ඒ ශරීරය මේ ලෙස සජීවී වෙන්නේ විඥානයක බලපෑම මත විඥානය පවතින නිසා. යම් වෙලාවක මේ විඥානයේ ශරීරයෙන් ඉවත් වුණා නම් ඒ මොහොතේ මේ මගේ ශරීරය මරණ බවට පත් වෙනවා. එතෙන් පටන් මෙය සාවේගිරිනා ඊටාම දුර්වර්ණ වෙච්ච අපේක්ෂිතු දෙයක් බවට පත් වෙනවා. කවදාහරි දවසක මේ ශරීරය ඒ තත්ත්වයට පත් වෙනවා. ශරීරයෙන් විඥානය ඉවත් වුණු දවසට මේ ශරීරයෙන් තිකෙන්නේ අපිරිසිදු වෙලා ඕජාව නැගිලා මේ ශරීරයෙන් තිකෙන්නේ බෑවෙන ගිහිල්ලා ඇටකටු ටික විතරක් ඉතුරු වෙන තත්ත්වයට පත් වෙනවා. ඒ පත් වෙච්ච මේ ශරීරයේ කවදාහරි මේ මහ පොළොවේ දූරී බවට පත් වෙනවා. එදාට මම වෙනත් බලයක පිළිසිඳගෙන ඉන්න කෙනෙක් බවට පත් වෙනවා. අද මා මගේ ශරීරය මගේ කියලා බොහොම ආදරයෙන් රැක බලා ගන්න මමම එදාට වෙනස් ශරීරයක් මගේ කියලා දරාගෙන ආහාරයෙන් පෝෂණය වෙච්ච වෙනස් ශරීරයක් මගේ කරගෙන ආත්ම කරගෙන එදාට මම ඉන්නවා. ඒ ශරීරයක් කවදාද මම දානවා. ඒ වගේ තමයි අද මා පරිහරණය කරන මේ ශරීරය මම කවදාද දායන් දෙයක් මේ මනාත්ම දෙයක් මේ කතිරිසිදු දෙයක්. නමුත් මේ ශරීරය මට අවශ්‍ය දෙයක්. මම මේ ශරීරයෙන් උපයෝගී කරගෙන මේ සම්බුද්ධ ශාසනය තුළ මම උපරිම පින්දහම් කරනවා. උපරිම මගේ සිත වඩනවා. මේ ශරීරයෙන් උපයෝගී කරගෙන මම ලෝකයේ අනෙක් අයට උපරිම යහපත කරනවා. මගේ දෑතින් මගේ දෙපයින් මම ලෝකයේ සත්‍යයන් වෙනුවෙන් යහපත අනුබෝධය සිදු කරනවා. මේ ශරීරය ඇසුරු කරලා තියෙන මගේ විඥානය උපයෝගී කරගෙන මගේ දේශනන් වලින් මම සද්ධර්මය අහලා මගේ ජීවිතයට මහා ආලෝකයක් මම සපයා ගන්නවා. මේ ශරීරය නිකන් මහරු වෙලා මාන්න ඇති කරගෙන නිකන් විමන පාත්‍ර යන මම දෙන්නේ නැහැ. මේ ශරීරය ඇඟට වැටෙන කලින් මරණය නැමැති ස්වභාවයට පත් වෙන කලින් මා මේ ශරීරයෙන් මේ ගෞතම සම්බුද්ධ ශාසනය තුළ උපරිම යහපත උපරිම කුසලය මාදීන් කරගන්නවා. මගේ බුද්ධිය මගේ නුවණ මාදීන් කරගන්නා ගමන් මාව තාත්තේ දෙන මගේ මව්දෙමව්පියන්ට ඥාතීන්ට හේතවතුන්ට මා මේ ශරීරයෙන් කල හැකි කල යුතු උපරිම යහපත මා නිරතුරුව සිදු කරනවා. මගේ මේ ශරීරය කියලා කියන්නේ ආහාරයේ කබලින්කාර ආහාරයේ ප්‍රතිඵලය. මේ ශරීරය කියලා කියන්නේ දෙතිස් ගුණ දෙක එකතුවක්. මේ ශරීරය කියලා කියන්නේ ශරීරය සකස් වෙච්ච සතර මහා භූත රූපවල එකතුවක්. මේ ශරීරය ආත්ම දෙයක් නෙවෙයි, මගේ කියලා ගන්න පුළුවන් දෙයක් නෙවෙයි, මේක සුභ දෙයක් නෙවෙයි, මේක කවදා හරි අත්හැරියන දෙයක්. මම මේ ශරීරයේ යථා ස්වභාවය අවබෝධ කරගන්නවා. මගේ ශරීරය ගැන මානෝණින් දැක්න වගේම මා වටා පිටා සිටින අනිත් ඇගේ ශරීරය නෝ මේ වගේම නේද කියලා මානෝණින් දැක්නවා. මේ ශරීරය මා කුසියේ බැසගත් දවස් ඉඳලා ටිකින් ටික ආහාරයෙන් වර්ධනය වුණා. මා මෙලවට මා කුසියෙන් බිහි වුණා. බිහි වෙච්ච මා ටිකින් ටික ශරීරයේ ලස්සන වුණා මගේ. මම ලෝකයේ බොහෝ දෙනාගේ සම්භාවනාවට ප්‍රශංසාවට ලක් වුණා මගේ ශරීරය නිසා. එහෙම තිබුණු ශරීරයම ටිකින් ටික දුර්වර්ණ වෙලා යනවා. ටිකින් ටික බියපත් වෙනවා. මේ ශරීරයට ලෙඩ දුක් වෙනවා. මේ ශරීරයේ ටිකින් ටික මහල් වෙනවා. මේ මහල් වෙන ශරීරය මේ දෙපෙහි නගා සිටවන්න බැරි වෙනකොට මට තමයි හැරමිකයක් අතර ගන්න වෙනවා. මගේ දෙපෙහි අමතරව මම හැරමිකේ වහලවත් උපයෝගී කරගන්නවා. මේ ශරීරයේ කෙලින් තියාගන්න. එහෙම කියන ශරීරය මට එහෙමත් කෙලින් තියාගන්න බැරි වෙනව කාලෙකදී මම ටිකෙන් ටික ඇඟට වැටෙන තත්ත්වයට පත් වෙනවා. මගේ ශරීරයේ ස්වභාවික මම හැමදාම ජීවත් වෙන කෙනෙක් නෙවෙයි. මම කවදා හරි මේ ශරීරයෙන් වෙන් වෙන කෙනෙක්. මේක ආත්ම දෙයක් නෙවෙයි. මේ අනාත්ම ස්වභාවයෙන් මේ ශරීරය මම කවදා හරි අත්හරින දෙයක්. ඒ අත්හැරිය දවසට මේකෙන් ඉවත දාම උදාහරණ දෙයක් වගේ මේක ඉතාම අපිරිසුදුයන් බවට පත් වෙනවා. ටිකෙන් ටික මේක සමවිතේ ගිහිල්ලා අට්ටි පන්දරේ පමණක් ඉතුරුන සුභාන පත් වෙනවා. ඒ අහි ටිකක් ටිකෙන් ටික කැන්තන් වල විසිරී ගිහිල්ලා කාදානේ මේ ශරීරය වැලි බවට පත් වෙනවා. ඒ වැලි ටිකෙන් ටික කුඩා අංශු වලට බෙදලා දූලි බවට පත් වෙනවා. මේ අනාත්ම ශරීරයක ස්වභාවය මේක. උපරිම වශයෙන් තවත් අවුරුදු 100ක් ඇතුළතදී මගේ ශරීරයේ සැබෑ ඉරණමයි මේ. එහෙත් මා මේ ලබා තියෙන්නේ අතිශය භාග්‍ය සම්පන්න අවස්ථාවක්. ලෝකේ කල්පාන්ත දායක සැරයක් පහළ වෙන බුදුරජාණන් වහන්සේගේ ශාසනයක් තුළ මා ඉපදලා තියෙන්නේ. ඒ සම්බුදු ශාසනයේ මා ශ්‍රද්ධා සම්පatti ලබාගෙන ඉන්න කෙනෙක්. ඒ සම්බුදු ශාසනය තුළ මම ඊටම භාග්‍ය සම්පන්න කෙනෙක් විදිහට මා මේ ජීවිතය අවබෝධ කරගන්නට මගේ උපරිම උත්සාහය මා දරනවා. ශාරීරික උපයෝගී කරගෙන මාන්නය ඇති කරගන්න ලෝකයට ශාරීරිය නිසා අනිත් හැට රාගය ඇති කරවන්න උත්සාහ කරන ලෝකෙක මම එයින් වෙන් වෙලා මේ ශාරීරිය නොපයෝගී කරගෙන මේ සම්බුද්ධ ශාස්ත්‍රයේ විශේෂී අපමණින් දාහසෙ දෙකනවා. මේ අසුබ වූ ශාරීරියම පාවිච්චි කරමින් මම මගේ බුද්ධිය ප්‍රඥාව ඉහළම තලයට දිනුම් කරගන්නට මම මේ ජීවිතය තුළ අප්‍රමාදීව කටයුතු කරනවා. මගේ මේ ශරීරය අසුභ දෙයක්, මේක දුක්සහගත දෙයක්, මේක අනාත්ම දෙයක්, මේක සත්‍යයක් නෙවෙයි, පුද්ගලයක් නෙවෙයි, කොටස් රැසක එකතුවක්, විඥානය නැමති යන්ත්‍රයේ ක්‍රියාකාරීත්වය මත ක්‍රියාත්මක වන දෙයක් ස්වභාවයක් මේ ජීවිතයේ මේ ශරීරයේ කියලා දැන් මා මේ ශරීරය ලෙස ඉතාම නුවණින් ප්‍රඥාවෙන් මා බලනවා. ඒ ශරීරය අසුභ දෙයක්, දුක්ඛාගත දෙයක්, අනාත්ම වූ සමාවයක් කියලා මම හිතනවා. මේ මොහොතේ මගේ ශරීරය හැම මොහොතේම වෙනස් වීමට බාධිනේ වුණා. මගේ සිතත් හැම මොහොතකම වෙනස් වීමට බාධිනේ වුණා. මගේ අත්දැකීම් අසකනාදී වේදනාවෙන් ගත්වරුන් තුළින් මගේ ඇතිවන සිතිවිලි හැම මොහොතකම ඇති වුණා නිරුද්ධ වුණා. ඒ හැම සිතිවිල්ලක්ම ඒ මොහොතේ හටගෙන ඒ මොහොතේම ඉතුරු නැතුවම නිරුද්ධ වුණා. ඒ කිසිදු සිතිවිල්ලක් අතීතයෙන් වර්තමානයට පැමිණියේ නැහැ. වර්තමානයේ ඒ කිසිදු සිතිවිල්ලක් අනාගතයට ගමන් කරන්නේ නැහැ. හැම මොහොතේම හේතුඵල ධර්මයේ ප්‍රතිඵලයක් විදියට මගේ චිතේ පවත්නා අවිද්‍යා තෘෂ්ණා කර්ම හටගැනීමේ ස්වභාවය නොදන්නාකම ආදී මේ කර්ම වේද පුරුකින් හැම මොහොතෙම සිතිවිලි හටගත්තා. සිතිවිලි නිරුද්ධ වුණා. ඒ සිතිවිලි මේ ආස්ති දෝපයතිය ඒකින්න සිතිවිල්ල මගේ කියලා ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක ඉතිරවම තියෙන දෙයක් නෙවෙයි. ඒක කොහෙවත් ඒකාකාරීව තැන්පත් වෙලා තියෙන දෙයක් නෙවෙයි. හැම මොහොතෙම හේතුඵල ධර්මෙහි ප්‍රතිඵලයක් විදිහට සිතිවිලි පෙරබදි වී හට ගන්නවා. ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. හට ගන්නවා නිරුද්ධ වෙනවා. හට ගන්නවා නිරුද්ධ වෙනවා. ඒ නිරුද්ධ වෙච්ච කිසිදු සිතිවිල්ලක් කිසිදු තැනක ස්ථිරව නිත්‍ය වශයෙන් තැන්පත් වෙලා නැහැ. මනසේ තියෙන සති කියන චෛතසිකයට අනුව ඒ අතීත සිද්ධිය මට සිහිකර හැකිවත් ඒ කිසිදු සිතිවිල්ලක් ස්ථිරව කොතනවත් තැන්පත් වෙලා තියෙන දේවල් නෙවෙයි. හැම මොහොතෙම සිතිවිලි හේතුවල ප්‍රතිඵලයක් විදිහට හට ගන්නවා. හේතු නිරුද්ධ වීමෙන් එතනම නිරුද්ධ වෙලා යනවා. මේක තමයි මගේ ජීවිතයේ කියලා කියන්නේ. හැම මොහොතෙම සිතිවිලි හටගෙන නිරුද්ධ වෙනවා. අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. ඒ අනිත්‍යතාවට පත් කරන නිසා ඒක දුකට පත් වෙනවා. අතෘප්තිකර භාවයට පත් වෙනවා. ඒ නිසා දුකයි. ඒ සිතිවිලි පාන් කැමති විදියට ඒ ආකාරය විස්තරව පවත්වා ගන්න පුළුවන් කමක් නැහැ. ඒ අනාත්ම ස්වභාවයක ලක්ෂණය. මගේ සිතිවිලි අනාත්මයි. මට කැමති විදියට ඒව පාලනය කරගන්න ඒ ආරම්භක තියාගන්න පුළුවන් කමක් නැහැ. ඒ ස්වභාවය තමයි අනාත්මයි. හැම මොහොතකම මගේ සිතේ ඇතුළේ සිටින සිතුවිලි අනිත්‍යයි පෙර පසුබිම් හටගෙන නිරුද්ධ වුණා. දුක්ඛයි අයිත නිසා ඒ පිළිබඳව අතෘප්තිකර භාවයටපත් වෙනවා. අනාත්මයි මා කැමති විදිහට කිසිවක් පානය කරන්න බෑ. නමුත් මට ජීවිතේ එකක් කල හැකි මේ යථාර්ථය නුවණින් අවබෝධ කරගන්නට. මේ යථාර්ථය මා නුවණින් අවබෝධ කරගන්නා ප්‍රමාණයට මගේ සිතෙහි තියෙන අවිද්‍යාව අඳුරු පටල දුර වෙලා බාහිර රූපයන්හි ශබ්දයන්හි මගේ හිත බැස ගන්නා ගතිය ටිකෙන් ටික අඩු වෙනවා. මම මාගේ සිත පිරිසරණ කොට සිතම ආරක්ෂාව කොට සිතම මගේ මිතුරාවට මා ජීවත් වෙනවා. බාහිර කිසිදු දෙයක් හෝ පුද්ගලයේ පිළිමලෝ පමණක් නොව මගේ මේ භෞතික ශාරීරික පිළිමලෝ වුවද මා අනපේක්ෂිත ලෙස ඉහළ බලාපොරොත්තු තියාගන්නේ. මා දන්නවා මේ අසුබ දෙයක්, මේ කල්ලාහි මම අත්හැරීම දෙයක්, මේ ඕනෑම අවස්ථාවක ඕනෑම ආරම්භයකටපත් වෙන්න ඕනෑම ලෙඩකටපත් වෙන්න පුළුවන් ස්වභාවයක් බව මම හොඳින් නොනින් අවබෝධ කරගන්නවා. හැම මොහොතෙම මගේ සිතිවිලි හටගන්නවා, එතනම නිරුද්ධ වෙනවා. අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි. අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි. මගේ සිතට එන අරමුණු, ඇස කන ආදී ඉන්ද්‍රයන්ගෙන් ගත්තු අරමුණු අනුව පහළ වෙන සිතිවිලි හැම මොහොතකම හටගන්නවා, නිරුද්ධ වෙනවා. ඒ අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි. ඇත්තෙන්ම ඒක විවිධාකාරයෙන් අපිට සඳහන් කරන්න පුළුවන්. පංච නීවරණම ඇතුළත් වෙනවා දස සංයෝජන වලට. පංච නීවරණ දුරු කළාට සම්පූර්ණයෙන්ම දුරු කරා වෙන්නේ නැහැ සමත භාවනාවේදී. දැන් මේ තේරුම් ගන්න අපි කලින් සාකච්ඡා කරලා තියෙනවා පංච නීවරණ වාහලක දුරු කරන වැස්සන් ලෝකෙ හිටියා. තවසට දෙහිකට නෙවෙයි ආත්ම භාවයේ දෙහිකට තුනකට නෙවෙයි මහා කල්ප 84,000කට පංච නීවරණ දුරු කරපු අය ලෝකෙ හිටියා බුදුජාණන් වහන්සේ කාලේ. ආලාරාම උදතරම් පුත්‍රය වගේ අය පංච නීවරණ මහා කල්ප 84,000කට මහා කල්ප 84 අතිශය දීර්ඝ කාලයක යටපත් කරපු අය හිටියා. නමුත් සම්පූර්ණයෙන්ම දුරු කරපු අය නෙවෙයි. ඒක කරන්නේ යටපත් කිරීම විතරයි. හරියට බෝලයක් වතුර යට කඳින් අල්ලගෙන ඉන්න වගේ කොයි මොහොතක හරි ඥාතිස්පත් වෙන්න පුළුවන් සමතේ ස්වභාවයක. අන්නේ යටපත් කරපු සමතෙන් යටපත් කරපු කෙලෙස් සම්පූර්ණයෙන්ම සිඳරන්නේ ප්‍රඥාවෙන් විදර්ශනා භාවනාව. සමත විපස්සනා භාවනා දෙක ගැන වෙනස සඳහන් කරනවා. සමතේ කියලා කියන්නේ හරියට ගොයම් ටිකක් එකාතකින් අල්ලගෙන වගේ වැඩක් කියලා. ගොයම් ටික එකාතකින් අල්ල ගැනීම හා සමානයි සතිය හා සමතය. අනිත් අතින් ගොයම් ටික කපන වගේ තමයි ප්‍රඥාව විදර්ශනා භාවනා කියලා කියන්නේ. ඒ නිසා කොච්චර වෙනවා ගොයම් ටික අල්ලගෙන හිටියත් ගොයම් ටික සමන්ට ළඟට ආව වෙන්නේ නැහැ. ඒ නිසා සමතෙන් කොයිතරම් කාලයක් කෙලෙස් අරවත් කරගෙන හිටියත් ඒක ස්ථාවර විසඳුමක් නෙවෙයි. හැබැයි ලෝකේ සාමාන්‍යයට වඩා ඒක ලොකු දිනනවා. වරක් බුදුරජාණන් වහන්සේ ගිරණ කාබෝ එක්තරා දෙවි කෙනෙක් සඳහන් කරනවා. සත්‍යාවිය ඕමන්ට්‍රෝ ධර්මමානෝ මත්තකේ කාමරාග පහනායේ කියලා. හරියට සැකකින් පහර ලද්දකෝ වගේ උලක් ඇනිච්ච කෙනෙක් වගේ හිස ගිනගත්තේ වගේ කාමරාගය දුරු කරන්න මහන්සි ගන්න කියලා. කාමච්ඡන්දය දුරු කරන්න උනන්දු වෙන්නේ කියලා. කවුද මේ සඳහන් කරන්නේ? බුදුරජාණන් වහන්සේ ළඟට ආපු දෙවි කෙනෙක්. බුදුහාමුදුරුවෝ මේක අනුමත කළාද? බුදුහාමුදුරුවෝ මේක අනුමත කළේ නැහැ. ප්‍රතික්ෂේප කළේ නැහැ. බුදුහාමුදුරුවෝ මේක වෙනස් කරලා ඊළඟ ධාතව සඳහන් කරනවා. සත්‍යහරිය ඕමන්ටෝ ඩයිනමානෝ මත්තකේ සක්කාය දිට්ඨි පහනාය. සැකකින් පහර ගත්ත මුස්සේ හිතගෙන ගත්ත වගේ සක්කාය දිට්ඨිය දුරු කරන්න මහත්ති ගන්නවා කියලා. එතකොට හිත එකඟ කරගත්තු සිතින් මේ සක්කාය දිට්ඨිය මේ ස්කන්ධ පංචකය තුළ සත්‍ය පුද්ගලයේ චිත්‍රම ඉන්නවායි කියලා බැස ගන්න ගතිය හිතෙන් දුරු කිරීම සඳහා මූලික පියවර තමයි සක්කාය දිට්ඨිය කියලා කියන්නේ. සක්කාය දිට්ඨිය දුරු කිරීම කියලා කියන්නේ. ඒ නිසා කාමරාගයේ කාමච්ඡන්දේ ව්‍යාපාදයෙන් වාකල් දුර වෙලා ඉන්න කෙනෙකුට වඩා වටිනවා කාමච්ඡන්දේ ව්‍යාපාදය යම් සම්මතයකට තියාගෙන හෝ සක්කාය දිට්ඨිය දුරු කරගන්න කෙනා. සක්කාය දිට්ඨිය දුරු කරපු කෙනෙක් නැත්නම් බවන් අන්න මන්නා ඥාතියේ කියනවා ඔහු ආත්ම භාව 8කට වඩා 8ක් යන්නේ නැහැ කියලා. ඔහුගේ සතර ගමන ආත්ම භාව 7කින් නිමාවට පත් වෙනවා කියලා. නවත් කාමච්ඡන්දාදී නීවරණ දුරු කරපු කෙනා යටපත් කරපු කෙනා කල්පගානක් හෝ බ්‍රහ්ම ලෝකෙට ලැබෙන්නා නැවත දිවි ලෝකෙට ඇවිල්ලා මනුස්ස ලෝකෙට වැටලා නැවත පල්ලෙහා කපාරක් වෙන්න පුළුවන්. හැබැයි බ්‍රහ්ම ලෝකෙ හිටිය කෙනෙක් එකපාර වෙදෙනින් සුදේරත් එක්කම කිසි වෙලකට අපාය යන්නේ නැහැ. අපායට යන්න පුළුවන් යන්නේ ටිකෙන් එක පල්ලෙහා වෙල තමයි ඉවත් කරන්නේ. ඉතින් ඒ නිසා තමයි මෙවැනි සත්‍යයක් මත සමත භාවනාවක් කරන්නේ. සමත භාවනා කියනවා, චිත්ත භාවනා කියලා කියනවා, සමාධි භාවනා කියලා කියනවා. ඒකෙන් කරන්නේ කෙලෙස් යටපත් කරගැනීම, සාංසිතේ සංස්කම් බව දිනු කිරීම. පංච නීවරණ, කාමච්ඡන්ද ආදී නීවරණ බොහෝ කලකට යටපත් කිරීම. හැබැයි බුදුරජාණන් වහන්සේගේ කාලේ බොහෝ දෙනෙක් හිතන් සිටියේ යටපත් කිරීම ස්ථාවර දෙයක් කියලා. ඇයි? ඒ නීවරණ යටපත් කළ ඥාන ලැබුව අය බ්‍රහ්ම ලෝකෙ කෙල්ල බොහෝ දීර්ඝ කාලයක් වාසය කර නිසා ඒ අය හිතුවේ ඒක නිත්‍ය ස්ථිර ස්ථානයක් කියලා. ඔහු හිතන්නේ ඒක ස්ථිර විසඳුමක් කියලා. ඒ වෙනි දර්ශනයක් මත හදලා මේ වර්තමානයේ සමහර දේවවාදී ආගම්වල මතය තමයි සදාකාලික දිවි ලෝකයක් ගැන තියෙන කතාව. දෙවියන් ආයිත් වීම, ඒ අය සඳහන් කරනවා. එහි අර ආයු සම්පාද දීර්ඝ නිසා එයා හිතෙන්නේ විස්තර දෙයක් කියලා. නමුත් බුදුහාමුදුරු දැක්කා ඒ කිසිම තැනක් තමයි ස්ථාවර තැනක් නොවන බව. ඒ සඳහා තමයි බුදුහාමුදුරු සැබෑ ස්ථාවර විසඳුමක් සඳහා මඟ පෙන්වලා තියෙන්නේ. ඒ නිසා අපේ හිතේ තියෙන අවිද්‍යාව එක එක මට්ටම් වලින් දුර වෙනවා එක එක ආධ්‍යාත්මික පියවරවලදී. සෝවාන් වීමේදී එක මට්ටමකින් අවිද්‍යාව දුර වෙනවා, සකදාගාමීදී තවත් මට්ටමකින් රහත් වීම දක්වා ටිකෙන් ටික ආශ්‍රවක් කියන්නේ දක්වන ගමනේදී යම් යම් මට්ටම් වලින් ඒ කෙලෙස් සම්පූර්ණයෙන්ම සිඳලා දානවා. ඒ සිඳලා දාපු කෙලෙස් නැවත හටගන්නේ නැහැ මාර්ගඵල වලින් දුරු කරන කෙලෙස්. නමුත් ධ්‍යාන වලින් දුරු කරන කෙලෙස් ඕන වෙලාවක නැවත ඉස්මතු වෙන්න පුළුවන්. උදාබන අහන්සල සක්කාය දිට්ඨි විස්තම් කියන මම මගේ මට කියන හැඟීම කියලා. දැන් සාමතේද සක්කාය දිට්ඨි සම්පූර්ණ මේ අදහස් කරන්නේ අවි සත්‍යඥා. ඔව් ඇත්තම මේක දැන් ප්‍රඥාව කියන වචනේ කියවෙන එක නිරාකරණය වෙන්නේ නැහැ. සක්කාය දිට්ඨිය ගැන විස්තර විවිධ තැන්වල සඳහන් වෙනවා. සාමාන්‍ය විස්තරේ තමයි අපේ ජීවිතයේ සකස් වෙලා තියෙන්නේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ පහේ එකතුවක් විදියට. දැන් අපිට සාමාන්‍ය ජීවිතය කියලා හිතෙන්නේ මේ භෞතික ශරීරය. නැත්නම් අපේ ජීවිතය කියලා හිතෙන අපේ හිත. ඒ වගේම අපිට හිතන මේක එක දිගටම ස්ථාව තියෙන දෙයක්. නැත්නම් හිත එක විදියටම තියෙනවා කියලා හිතනවා. එහෙම නැත්නම් අපිට හිතෙනවා මේ ශරීරය තියෙනවා, මේ ශරීරය තුල හිත පැතගෙන තියෙනවා කියලා. නැත්තම් අපිට හිතෙනවා මේ ශරීරය හිතෙන් දෙකම එකක් කියලා. තවත් වෙලාවක අපිට හිතෙනවා ශරීරය තුල හිත පැතගෙන නැහැ, හිත තුල ශරීරය පැතගෙන තියෙන්නේ කියලා. මෙන්න මේ අදි විවිධ විදිහේ වැරදි හැඟීම් අපිට තුල තියෙනවා. ඒ නිසා තමයි සංඛය දෙති ආකාර විස්තරන විස්තර කරන්නේ. ඔව්. රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ පහ හතර ගානේ නැවත වැඩි වෙන එකක්. රූපං අත්තෝ සමනපත්තති. මේ රූපය තමගේ ආත්ම දෙයක් කියලා සැලකගෙන ඉන්නවා. ජීවත් වෙන කාලේ අපි හිතන්නේ මේ ශරීරය ආත්මයි කියලා. තමගේ ශරීරය ගැන හිතනවා, දරුවන්ගේ ශරීරය ගැන එහෙමයි හිතන්නේ. රූපං අත්තෝ සමනපත්තති. දෙවෙනි එක තමයි රූපවන්තං වාත්තාන. ආත්මය කියන රූපයක් කියන දෙයක් කියලා හිතන රූප සහිත දෙයක් කියලා. මට ආත්මයක් තියෙනවා. ඒ ආත්මය තමයි මේ රූපයේ හිතාගෙන. ආත්මෙට රූපයක් තියෙනවා කියලා. ඒ වගේම රූපස්මින් වාත්තාන. තවත් විදිහකින් හිතනවා රූපයේ තුල ආත්මය බැඳගෙන තියෙන්නේ කියලා. ඊළඟට හිතනවා අත්තනිවා රූපං ආත්මය තුල රූපේ බැඳගෙන තියෙන්නේ කියලා. මේ අපි හිතන විදිය. ඇත්තම කොහොම හිටවත් මේ මෙහෙකට බැඳෙනවා. නමුත් මෙන්න මේ ටික ටිකෙන් ටික දුර වෙන විදිහට බලන ක්‍රමයක් තමයි ඊටාම ගැඹුරු සූත්‍රයක් ධර්මයේ සඳහන් වෙනවා මධ්‍ය සූත්‍රය කියලා. ඒ අන්ත දෙකට නොවැටෙන විදිහට ගැඹුරින් යන ක්‍රම රසක් ගැන සඳහන් වෙනවා. අපි ඒක ඉදිරි වෙලාවට සාකච්ඡා කරනවා. ඒක ගැඹුරු සාකච්ඡාවක්. අපි සවිස්තරාත්මකව ඉදිරියේ කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට රූපය ගැන එවාගේම ඒ වගේ සංකේතන වගේම වේදනං අත්තෝ සම්පස්සති. වේදනාව කියන එක ආත්ම සහිත දෙයක් නම් හිතනවා. දැන් මට වේදනාවක් එනවා දැන් පාදේ. මේ වේදනාව මගේ දෙයක් කියලා ආත්ම දෙයක් කියලා හිතාගෙන. වේදනාවන් සංවාස්ථානම්. තමන්ගේ ආත්මය වේදනා සහිත දෙයක්. වේදනාවත් එක්ක මිශ්‍ර වෙලා තියෙන දෙයක් කියලා හිතාගෙන. ඊට පස්සේ අත්තනිවා වේදනං ආත්මය තුල වේදනාව බැසගෙන තියෙ කියලා හිතනවා. වේදනාස්මින් වාත්තානං වේදනාව තුල ආත්මය බැසගෙන තියෙ කියලා හිතනවා. මෙන්න මේ වගේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මෙන්න මේ පහ ගැන අපට වැරදි හැඟීම් ඇති වෙනවා ආකාර හතර ගානේ 20 ආකාරයකට. මේකට කියනවා 20 ආකාර සක්කාය දිට්ඨිය කියලා. මෙන්න මේක දුරු වෙන ක්‍රමයක බලන විදිය තමයි ධර්මයේ තුල සඳහන් කරන්නේ. බුදුහාමුදුර සඳහන් කරනවා පෘථග්ජන පුද්ගලයාට සේක වෙන්නත්, පෘථග්ජන කෙනාට මාර්ගඵල ලබන්නත්, සුවානදි මාර්ග ලැබු සේක පුද්ගලයන් අසේක වෙන්නත් රහතන් වහන්සේ කෙනෙක් බවට පත් වෙන්නත් ඒ රහතන් වහන්සේ කෙනෙක් බවට පත් වෙච්ච කෙනා පිරිනිවන් පානතේ සුවදායව වාසය කරන්නත් මා එකම ප්‍රතිපදාවයි දේශනා කරන්නේ කියලා බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා. ඒ මොකද්ද? ඒ තමයි මේ ස්කන්ධ පංචකය සමුදය වය අස්හාද ආදීනව නිස්සන විදිහට බලන්නේ කියලා. මේ ස්කන්ධ පංචකය හැම මොහොතෙම කෙරෙන දෙවි හට ගන්නවා, ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. හට ගන්නවා නිරුද්ධ වෙනවා කියලා උපරිම වශයෙන් බලන්න සාරයි. ඒ විතරක් නෙමෙයි මේ ස්කන්ධ පංචකය කිසියම් ආස්වාදයක් තියෙනවා. බුදුදහමේ ආස්වාදයක් නැහැ කියලා බැහැර කරන්නේ. රූපයන් දකිනකොට, ශබ්දයක් අහනකොට, සිතුවිල්ල සිතනකොට හිතේ පිනෑන ගතියක් එනවා නැද්ද? හැබැයි ඒ ආස්වාදය අල්ප ආස්වාදයි බහුවානීයයි. ඒ පොඩි ආස්වාදෙකින් බැසගත්තොත් ඒකත් එක්ක මහා දුක් සමුදාය අපට උරුම කරගන්න වෙනවා. බහුවානීයයි. හරියට පුස්තියක් අසන වගේ දෙයක්. එක පොඩි රූපයකට එක ශබ්දයක් අපි බැසගත්තොත් ඒත් එක්ක වෙන්නේ දුක් ටික ආයේ කෙලවරක් නෑ. මේ ආත්මයටත් මේ සංසාරයටත් ඇටෙන්න දෙයක්. අන්න ඒ නිසා තමයි බුදුදහමෙන් ඒකේ ආදීනව ගැන කියලා නිස්සරණයකට, ඒකෙන් වෙන්වීමකට, මිදීමකට යන මාර්ගය දේශනා කරන්නේ. මෙන්න මේ විදිහට බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා. අභිඥා කියලා සූත්‍රයක් තියෙනවා. අභිඥා සූත්‍රයේදී බුදුහාමුදුරුවෝ කියනවා ලෝකේ නුවණැති ප්‍රඥාවන්ත කෙනෙක් ඉන්නවා නම් ඒ ප්‍රඥාවන්ත කෙනා තමන්ගේ විශිෂ්ටම ඥාණයෙන් දැනගන්න දෙයක් තියෙනවා නම් ඒ දැනගන්න දේ තමයි මේ රූප වේදනා විස්කන්ධ පංචකයේ මේ සමුදය වැය අස්ථාදා දිනව නිස්සරණ දැක ගන්න කියලා. ඒ නුවණැති කෙනෙක් විසින් ප්‍රහීණ කළ යුතු දෙයක් තියෙනවා නම් ඔහුට ප්‍රහීණ කරන්න තියෙන කාරණා දෙකයි. ඒ තමයි අවිද්‍යාව සහ භව සංහාව කියන කාරණා දෙක. ඒ නුවණැති කෙනෙක් විසින් වඩන්න තියෙනවා නම් වඩන්න තියෙන්නේ සම්ප්‍රිය දර්ශන දෙක කියලා. ඒ නුවණැති කෙනා සාක්ෂාත් කරගන්නවා නම් සාක්ෂාත් කරගන්න තියෙන්නේ විද්‍යා විමුක්ති දෙක කියලා. ඉතාම වැදගත් සූත්‍රයක් වෙන ගාමුතර නිකායේ සතරවෙනි කොටසේ තියෙන අභිඥා සූත්‍රය. බුදුදහමේ හැම දේශනාවකම කිසියම් විදිහකට පිළිවෙලක් තියෙනවා. චතුරාර්ය සත්‍ය තමයි හැම දහමකින් ඉස්මතු වෙන්නේ. සමහර තැනක හතරම තියෙනවා, සමහර තැනක දෙකක් තියෙනවා, සමහර තැනක එකක් තියෙනවා. මේ විදිහට විවිධ ආකාරයෙන් හේගේ න්‍යායවලින් ශ්‍රාවකයන්ගේ බුද්ධිමත්කම අනුව බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා. දැන් මේ දේශනා කරපු හතරේ දුක සත්‍ය කොතනද තියෙන්නේ? සංකිටේන පංචපාදකන්ද දුක්ඛ. පංචපාදකන්ද ගැන විස්තර කරන යෙත්ම දුක සත්‍ය. මේ හතරෙන් මේ කියපු හතරෙන් අභිඥා සූත්‍රයෙන් සමුදය සත්‍ය මොකද එන්නේ? සමුදය සත්‍ය තමයි අවිද්‍යා තෘෂ්ණාව කියන්නේ, භව තණ්හාව කියලා කියන්නේ. දුවන හේතුව. එතකොට මේ තුල සමුදය සත්‍ය තියෙනවා, නිරෝධ සත්‍ය වලදී. නිරෝධ සත්‍ය කියන්නේ විද්‍යා විමුක්තිය කියන කාරණාද? නිර්වාණ. එතකොට මේ හතරෙන් කොහෙද තියෙන්නේ මාර්ග සත්‍ය? කොහොම මාර්ග සත්‍ය කියන්නේ? එක විදිහකට බුදුහාමුදුරුවෝ කියනවා සමථ දර්ශනා වඩන්න කියලා. තවත් කෙනෙක් කියනවා ප්‍රඥාව වඩන්න කියලා. තවත් කෙනෙක් කියනවා සතර සතිපට්ඨාන වඩන්න කියලා. තවත් කෙනෙක් කියනවා ස්කන්ධ පංචකයේ සමථ වේදිකේ බලන්න කියලා. තවත් කෙනෙක් කියනවා පංච ඉන්ද්‍රිය ධර්ම වඩන්න කියලා. තව කෙනෙක් කියනවා පංච බල වඩන්නේ කියලා. තවත් කෙනෙක් කියනවා සත්ත්ව බොජ්ජංග වඩන්නේ කියලා. තවත් කෙනෙක් කියනවා ආරක්ෂණික මාර්ග වඩන්නේ කියලා. මේ කුමන න්‍යායෙන් කිව්වත් අන්තිමට එකම තැනකට යන්නේ අන්තිමන ප්‍රඥාව තමයි දිනන්නේ අපි. මේ මොනව කරත් අන්තිමේදී අපි දක්ෂ වෙන්න ඕන අවස්ථාවේදී මේ හැම දෙයක්ම කියන්න බලාපොරොත්තු වෙන මොකද්ද? මේ ඇතෙන් දකින කණෙන් අහන මේ ආදී අධ්‍යක්ෂින් ටික ඒ මොහොතේ හට ගන්නවා, ඒ මොහොතේම නිරුද්ධ වෙනවා කියන මෙන්න මේ යථාර්ථය මෙන්න මේ සත්‍ය තුළ වැඩිම වේලාවක් අපේ හිත පාස්වා ගන්න හිත හසුරවන්න දක්ෂ වීම තමයි අවසාන ප්‍රතිඵලය කියලා කියන්නේ. මේ අපේ සමස්ත ජීවිත අත්දැකීම් වලට පත් වෙන්නේ. මේ අත්දැකීම ලැබුණු කෙනා බය වෙනවා, කම්මැලි කෙනෙක් වෙයි, තතරින් සමාජයෙන් ඉවත් වෙලෙයි, බය වෙලෙයි, මම හරි සැඟවේ කියන එහෙම දෙයක් නැහැ. මේ සමාජයේ පුරුදුගෙන අනිත් සියලුම දෙනා හබියසියා සාර්ථක කෙනෙක් වෙලා අනිත් හැම දෙනාටම වඩා උපරිම යහපත මේ සමාජයෙන් යා කරනවා. මොදින දකින්න මෛත්‍රියෙන් මේ තමන්ට දකින්න තියෙන හැම දෙනෙක්ම සසර තමන්ගේ ඥාති මිත්‍රාදීන් වශයෙන් දරුවන් වශයෙන් හොඳකලා ඒ හැම දෙනාටමත් මේ සදාම් පරිවිදේ කියලා හැකිතා ඉක්මනින් ඒ අය මේ දුක් සමුදායෙන් නිදහස් කරන්න එයාට දක්වන්න පුළුවන් උපරිම කැපවීම දක්වනවා. ප්‍රඥාවට මූලික ඉලක්කය දැන් බුදුහාමුදුරුවෝ කියනවර ඔබ සති සුබෝධිපාක්ෂි ධර්ම වඩන්නේ කියලා කියනවා. තවත් දෙයක් තියෙනවා ආරක්ෂණික මාර්ගය වඩන්නේ කියලා. තවත් දැනග කියනවා සත්බොඥං වඩන්නේ කියලා. තවත් දැනග කියනවා ආයතන හය දස්සෙක් වෙන්න කියලා. ආයතන කුසල නැහැ ඇති කරගන්න කියලා. තවත් දැනග කියනවා සත්බොඥං වඩන්නේ කියලා. තවත් දැනග කියනවා පංචේන්ද්‍රිය වඩන්නේ කියලා. තවත් තැනක කියනවා සත් සතිපට්ඨානෙ වඩන්න කියලා. තවත් තැනක කියනවා ත්‍රිලක්ෂණෙ වඩන්න, ත්‍රිවිධ ශික්ෂා වඩන්න කියලා. තවත් තැනක කියනවා සමද දර්ශන වඩන්න කියලා. තවත් තැනක කියනවා උත්තර මානසින පිටක් කරන්න, ප්‍රඥාව වඩන්න. ප්‍රඥාව වඩනකොට ඔක්කොම වෙනවා කියලා. සමුදේ වය දකින්නවා නම් ඒ දකීමත් එක්කම හිත සමාධියමත් වෙනවා, සතිමත් වෙනවා, වීර්යය වැඩෙනවා. බුදුහාඳුරු කෙරෙහි අපමණ ශ්‍රද්ධාවක් ඇතිවෙනවා. මේ ඉස්තරයි නිත්‍යයි සැපයි කියලා හිතලා තමන් දරාගෙන ඉන්නේ මහා දුක්ඛිත බිමේ තියෙනකොට බුදුහාමුදුරන් ළඟ තියෙන තුමින් දන ගහන වදින මානමක වෙනවා. බුදුහාමුදුරන්ගේ කැපවීම ඒ කරුණාව ගැන ලොකු ප්‍රසන්නතාවයක් ඇති වෙනවා. සද්ධර්මයෙන් යන අප්‍රමාණ ප්‍රසාදයක් ඇති වෙනවා. මේ සද්ධර්මයෙන් මෙතෙක් පතර දහස් ගණනක් රැකගෙන ආපු සංඝරත්නය ගැන අපමණ ප්‍රසන්නතාවයක් හටගන්නවා. චරිත ආන්දරමෙන් ඔබ දන්නවා සැලොත් හාමුදුරුවන්ට මුලින් බණ කියලා පහදවපු හාමුදුරුවෝ අත්විහාමුදුරුවෝ ගැන කොයිතරම් ප්‍රසන්නතාවයක් දැක්කද කියලා. සැලොත් හාමුදුරුවෝ කියලා කියන්නේ ප්‍රඥාවෙන් බුදුහාමුදුරුවන් විතරයි දෙවනි වෙන්නේ. ඒ වගේ මහා ප්‍රඥාවකින් ඉතිරි මේ සැලොත් හාමුදුරුවෝ හැමදාම රාත්‍රියේ නින්ද යනකොට බලනවා අත්විහාමුදුරුවෝ කොහෙද ඉන්නේ කියලා. තමන් ඉනාවාසිකී කියන නම ඉන්නේ අත්විහාමුදුරුවන්ට කියලා මනිනවා. ඈතනම් ඉන්නේ ඒ අත්විහාමුදුරුවන් දිහාට වැඳලා ඒ පැත්තට හිත දාලා තමයි සැතපෙනවා කියන්නේ. පින්නතුනේ මේ තරම් ප්‍රධානතාවයක් හටගන්නවා මේ දර්ශනය කිව්වටින් දැනගත්තටින්. මොකද දැන් අපි සම්පූර්ණ ලෙස මේ සීනෙක වගේ මේ ඉන්නේ. සම්පූර්ණ අපි හිතන්නේ ඇහැට රූපයක් පේනවා නම් මේ පේන්නේ බාහිර රූපයේ තියෙන ස්වභාවය එහෙම මේ Tamanට පේන්නේ කියලා දැන් මේ හිතේ. කනට ශබ්දයක් ඇහෙනවා නම් ඒ සබ්දයෙන් තුනේ සැපක් හෝ දුකක් ඇති වෙනවා නම් දැන් අපි හිතන්නේ මේ සබ්දයෙන් තමයි සමහර දුක හෝ සැප ආවේ. සබ්දයක් නැහැ කියලා කියන්නේ වෙනතන සබ්ද රූප ආදී තියෙනවා මේ ලෝකේ. ඒකෙන් සැප හෝ දුක කියන්නේ ඒ දෙය නෙවෙයි. ඒ දෙය පිළිබඳව අපේ තියෙන සංඥා සංකාර වලට අනුව. ඒ නිසා තමන් බාහිර වෙනස් ස්ථානයක් නැහැ කියලා අවබෝධ ලැබීමත් එක්කම හෝ කරන්නේ ඔහ අභ්‍යන්තරේ පැත්තට හැරෙනවා. ඔව් අභ්‍යන්තර වෙනස් කරගන්නේ අභ්‍යන්තර වෙනස් කරගන්නවා කියලා කියන හරියට අපි අර පාට කණ්ණාඩියක් දාගෙන රතු පාට කණ්ණාඩියක් දාගෙන අපි හැමදැනම රතු පාට අයින් කරන්න කියලා යනවා. උදැල්ලක් අරගෙන මේ හැමදැනම රතු පාටයෙන් කියන උදැල්ලෙන් පොළව අස් කරනවා. දාගෙන ඉන්නේ මොකද්ද? රතු පාට කණ්ණාඩිය. පුළුවන් අස් කරන්න. දැනුත් අපි වගේනේ ගිවල් දොරවල් අස් කරන පිසිදු බව හැමදාම කරන එක පැත්තක් කරලා යනවා අනිත් පැත්තෙන් ආයෙ පටන් ගන්නවා. අපි දැන් මේ බාහිර සුද්ධ පෙර කර අපි මේ සතුට සැනසීම බාහිරින් අපි බලාපොරොත්තු වෙන්නේ. පිළිස්සේ කවදාවත් බාහිරින් නැත්නම් අපේ අභ්‍යන්තර තෘප්තිය ලබා ගන්න බැහැ. මේ පැත්තේ තියෙන පාට කන්නාලිය අයින් කරගත්තු ගමන්ම බාහිර තමන් බලන සමය ලක්ෂණ. ඒ සඳහායි ප්‍රඥාව අවශ්‍ය වෙන්නේ. එනිසා ආවිද්‍යාවෙන් දුරුකරන උපරිම ලෙස ප්‍රඥාව තුළ සිට සිදු වීමයි මේ බුදුදහමේ කරන හැම දෙයකින්ම බලාපොරොත්තු වෙන්නේ. ඒ ප්‍රඥාව අපට එක විටම ලබා ගන්න අමාරුයි. ඒක මුලදී සුතමේ සංඥා විදියට අහලා දැනගන්නට ඕන මේ ප්‍රොසෙස් එක. මේක අහලා දැනගන්න එක පින්නතුනේ බුදුදහමේ දෙන සුවිසේ සත්‍යයන් තමයි මේ අවබෝධය සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙකුගෙන් හෝ ඒ සාරිපුත්තෝ මේ ධර්ම කියවපු කෙනෙකුගෙන් හරහාමයි දැනගන්නට ඕන. එහෙම නැතුව අපේම ඥාණයෙන් මේක ලබා ගන්න පුළුවන් කමක් නැහැ. ඇයිද හේතුව? මුළු ලෝකයේ තියෙන සියලුම ආගම් දර්ශන හදනම් වෙලා තියෙන්නේ මේ බාහිර දේ මත. අපි යමක් බලනවා නම් බලන්න කලින් මේක තිබ්බා බැලුවට පස්සේ ඉතුරු වෙනවා කියන කාරණේ. ඒක හරි. සමුදි සත්‍යනම හරි. නමුත් සම්මාන සත්‍ය යනකොට කියන්නේ මේක නෙවෙයි යථාර්ථය. අපි මේ ලබනන් දැන්නේම කරන ප්‍රතිපී මේ මොහොතේ හට ගන්නවා අපේ අන්දන්ත ස්වභාවය අනුව. ඒ වගේම මෙතන නිරුද්ධ වෙනවත් එක්කම බාහිරත් නිරුද්ධ වෙනවා. මෙන්න මේක දකින්න පුරු කරවීම තමයි ප්‍රඥාව දිනු කරවීම තමයි බුදුදහමේ හැම අනුශාසනාත්මකම කරන්නේ. මෙන්න මේක ලබාගත්තු කෙනා තමයි සැබෑරෙත්ම තමා සමාන පිළිසරණ දිවයින පහන කොට එන කෙනා බවට පත් වෙනවා. ඒකයි බුදුහම දේශනා කළේ අත්ථ දීපා වික්‍රේ විහතත් සරණා ඥාන සරණා තමන්ට සමාන පිළිසරණක් වෙන්න. එතෙන් බුදුහම සඳහන් කරන එක තමයි වැදගත් කාරණය. තමන්ගේ පංචේන්ද්‍රියට පිළිසරණ තමයි තමන්ගේ හිත. ඇස කන නාසය දිව ශරීරය කියන මේ ඉන්ද්‍රිය පහට තියෙන රැකවරණය සේෆ්ටි එක රෙෆියුජ් එක තමයි මයින්ඩ් එක කියන්නේ. මනසට තියෙන රැකවරණය තමයි සිහිය සතිමත් බව මයින්ඩ්ෆුල්නස් එක. සිහියට තියෙන රැකවරණය තමයි නිවන. නිවනට තියෙන රැකවරණය තමයි විමුක්තිය කියන්නේ. මෙන්න මේ අනුපිළිවෙල බුදුදහමේ සඳහන් කරන නිසා සැබෑ පිළිසරණ සැබෑ විමුක්තිය බවට පත් කරගන්න ඕන. ඊයන් ගමනේදී හැම පියවරකදීම කරන්නේ ටිකෙන් ටික ප්‍රඥාව දිනු කරලා ඉහළම හරියට යන්නේ. හැබැයි මේක අහල දැනගත්තට විතරක් හරියන්නේ නැහැ. ඒක ජීවිතයේ තුලින්ම අත්දැකෙන විදියට සමති දර්ශන කරමින් මේ අත්දැකීම බවට පත් කරගන්න ඕන. එහෙම නැති කෙනා ධර්මඥානයෙන් වා ගැඹුරු සාකච්ඡා කරන්න පුළුවන්. ඒ සාකච්ඡාවත් උපයෝගී කරගන්නේ තමන්ගේ දැනුම පෙන්නන තමන්ගේ තවත් සක්කාය දිට්ඨි වැඩි කර ගැනීම සඳහා විතරයි. ඒක තමන්ගේ දුකෙන් නිදහස් වීම සඳහා යොදාගන්න දෙයක් නෙවෙයි. මොකද ඒකට හේතුව ඒ එක්කම කියන තැනේ ධර්මයේ සඳහන් වෙනවා මේකේ කියලා සූත්‍රයක් තියෙනවා. ඒකම වැඩිලා සූත්‍රයක් පොදගෙන එකයි තියෙනවා. ඒ මේකේ සූත්‍රයේ සඳහන් වෙනවා මේ සද්ධර්මයෙන් ප්‍රතිඵල ලබන අපට ප්‍රමාද වෙනවා නම් ඒ ප්‍රමාද වීමට හේතු වන කාරණා. ඒ සඳහා පිළිතුරු නිතරම දස කතාවලින් යෙදෙන්න කියලා. අපීච්ඡ කතා, සම්පූර්ණ කතා, විවේක කතා, විරියාරම්භ කතා ආදී වශයෙන් කියලා සීල කතා, සමාධි කතා, පඤ්ඤා කතා, විමුක්ති කතා, විමුක්ති ඥාන දර්ශන කතා කියලා මේ ධර්මයට අදාළ කතා බහේ නිතරම යෙදෙනවා කියලා. ප්‍රඥාව දුරු කර ගැනීමේ එක ක්‍රමයක් තමයි සාකච්ඡාව කියන්නේ. ඒකත් නෙවෙයි. කෙනෙක්ගේ ප්‍රඥාව බලාගන්නේ සාකච්ඡාව කියන්නේ. දැන් ඔබ ධර්මයේ දන්න කෙනෙක් මම මෙච්චර කල ධර්මයේ ප්‍රැක්ටිස් කරනවා කියලා කාටහරි කිව්වොත් හොඳට ධර්මයේ දන්න කෙනෙකුට ඔබෙන් ඇදෙන්න ප්‍රශ්නයක් නැහැ. ඇදෙන්න ප්‍රශ්නෙන් දෙකෙන් තේරුම් ගන්න ඔබ කොතනද ඉන්නේ කියලා. ඇස අනිත්‍යයි කියලා කියන්නේ මොකක්ද කියලා ඔබෙන් අහන්නේ සමහර විට. බුදුහාමුදුරුවෝ චක්කුම් අනිත්‍යං කියලා කියනවා. මොකද චක්කුම් අනිත්‍යං කියලා කියන්නේ කියලා අහන්නේ ඔබෙන් සමහර විට. ඇදැම ඔබට හිතන මේක සරල ප්‍රශ්නයක් කියලා. ඇස අනිත්‍ය කියන එක අපෝ ඔච්චර ලොකු දෙයක් නෙවෙයි කියලා නේ. පින්නතුනි මේ වගේ සරල දෙයක් උනත් පිළිතුර ඇතර සරල දෙයක් නෙවෙයි. එනිසා ඒක දිනුනේ විදියට ප්‍රඥාවෙන්ම නොනින් දකින විදියට පුළුවන් තරම් දැනුම දිනු කරගන්න ඕන. ඒ දැනුම නිතරම යෝනිසෝ මනසකාරයෙන් නොනින් නිතර නිතරම කරන්න ඕනේ බුදුහාරසනා කරනවා. යෝනිසෝ මනසිකාරයේ තරම් වටිනා දෙයක් මම තව දකින්නේ නැහැ කියලා. යෝනිසෝ මනසිකාරය කියන්නේ හිතට කෙලෙස් ඇති වෙද්දී ඒ කෙලෙස් දුරු වෙන විදියට කුසන් වැඩෙන වැඩෙන විදියට තමන් හිතන ක්‍රමය. යම්කිසි කෙනෙක් බනිනකොට අපිට මෛත්‍රිය කියන්න පුළුවන්. ඒ වගේම කෙනෙක් බනිනකොට ඇතැම් විට ඒක නොසිතා ඉන්න පුළුවන් අසති කියලා කියනවා. මේ වගේ කෙනෙක් අන්තිමට ගිහිල්ලා සාමාන්‍ය දෙයක් හිතනවා නම් ඒ බනින කෙනා මානසික රෝගීක හිතනක් පුළුවන්. ඉස්සර යාම දගෙන ළඟදී අභිහෙතක් අරගෙන පොඩ්ඩක් පොළවේ සැගල වෙනස් වුණා. දැන් මේකයි කියලා හිතන්න පුළුවන්. එහෙම කවරට බනින කෙනෙක් අපේ හිතවත් හාමුදුරු කෙනෙක් කියලා කියන්නේ සමහර කෙනෙක් ගන්නේ නැහැ බනින නැහැ ඉන්නවා නම් කියනවා. අනේ යා ඉස්සර හරිය හොඳ කෙනෙක් ළඟදී යාගේ මොළේ ඔපරේෂන් එකක් කරා ඊට පස්සේ තමයි වෙනස වුණේ. දැනින් දැන් කියන්නේ මම ඇත්තටම කියන්නේ. කවුරු මොන හරි කිව්වත් මේ වතරත් තියාගෙන මෙයන් නෙමෙයි කියන්නේ. අනේ යා ඉස්සර හරිය හොඳ කෙනෙක් මේ ළඟදී තමයි වගෝනේ. එහෙම කියලා කියනවා. පින්නතුනි මේක ඇත්තම යෝනිසමන පිටාරය. එහෙම හිතුව ගමන්ම අපට ආමනාපයක් එන්නේ යයි. ඔහොම ගිහිල්ලා ගිහිල්ලා පින්නොත් නාන්දිමට ස්කන්ධ නිරෝධයට ආයතන නිරෝධයටම හිත කියන්න පුළුවන්. ඒක තමයි බාහ්‍ය දාරුකයේ දෙකේ පංසාසනාව දෙකේ දෙකමත්නම් කියන එක. යමන් දැක්කනම් ඒ සිද්ධිය ඒ මොහොතේ හටගෙන එතනම නිරුද්ධ වෙන දෙයක් කියලා බලන්න. ඒක නිරුද්ධ වෙනවා නම් පින්නොත් ආයි අපට ඒ ගැන පසුතැවෙන දෙයක් නැහැ. අපි පසුතැවෙන්න ඕනේ කියලා ඉස්සරම තියෙන දෙයක් නම් ඒක ඉතුරු වෙන්නේ නැහැ පොඩ්ඩක්. ප්‍රශ්නේ වෙන්නේ ඒ නිරුද්ධ වෙච්ච දේ අපි අවිද්‍යාවෙන් නිත්‍ය වශයෙන් ගත්තොත් ඒක තමයි ගැටලුව. ඒක තමයි අන්තිමට කොළමන බවට පත් වෙන්නේ. ඒකම තමයි සිහිනටත් වෙන්නේ. ඔය සිහින කියලා කියන්නේ වෙන දෙයක් නෙවෙයි. ඒ නිරුද්ධ වෙච්ච එක ඒ තියෙන නිත්‍ය සංඥාය ගැනීම නිසා තමයි ඒක ඔක්කොම එකතු වෙලා මේ ප්‍රගලා පැහැට සිහින දෙන්නේ. සීන ගැන අපි කතා කරන්නේ සීන පේන හැටිනේ. ඒක එක සීන එක එක වලට සම්බන්ධ වෙලා ඉන්නේ නැහැ. රහත් වුණාට පස්සේ පිනතුණි සීන පේන්නේ නැහැ. එතකොට මෙන්න මේ සීනෙන් අවදි වෙලා හැමදෙස්ම ජීවිතයේ දකින්න යථාර්ථවාදීව දකින්නයි අපට ප්‍රඥාව අවශ්‍ය වෙන්නේ. එනිසා මේ ප්‍රඥාව වැඩිීමේ ක්‍රම හැටියට අපි කිව්වේ කල්‍යාණ මිත්‍රාස්තේම කරන ගමන්ම එකාදකින් ධර්ම ශ්‍රවණය, ධර්ම දේශනාව, ධර්ම සාකච්ඡාව, ධර්ම සජ්ජායනය සහ භාවනාව මේ හැම දෙයක්ම මේ අපේ ප්‍රඥාව දියුණු කර ගැනීමේ මාර්ග වෙනවා. ඒ වගේම පිළිදෙන ධර්මයේ ඊටාම ගැඹුරු කාරණා පුළුවන් තරම් නොතේරෙන තැන් ගන්න එකෙන් අහගෙන අපිත් එහෙමයි අපිත් තාම බලනවා. අපි කොතනද නිතරම කියවනවා දැනගෙන කම්මුණු ගමන්ම ගැටලු ටික කොහොම හරි අහලා බලන්න. ඒ තරමට කියනතුනේ අපිට ලොකු යහපතක් කරන අපිට ගැටලු දැන් ඉඳගෙන තව තවත් ඉදිරියට යන එක ප්‍රයෝජනවත් වෙනවා. හොඳයි කියනතුනේ. කොහොමද තියෙනවද? ඒ අපි දැන් බාහිර දෙයක් දිහා බලනකොට අපි සම්මුති ලෝකයට අනුවත් ඒක පුද්ගලයෙක් කියලා ගත්තත් අපි නුවණින් විමසුවොත් දැන් සම්මුති ලෝකයට අනුව අනිත්‍ය මේ පුද්ගලයා අනිත්‍ය වෙලා යනවා ඒකේ අවබෝධයක් කරා යන්න පුළුවන්ද නැත්නම් කඩකඩ බලන්න ඕනේ නාම රූප හැදෙන්න. ඔව් ඇත්තෙන්ම අපි මුලදීම තේරුම් ගත්තු කාරණාවක් තියෙනවා අනිත්‍ය කියලා කියන්නේ මොකක්ද කියන එක. මේක තමයි ඇත්තම සම්පූර්ණම නිවන් මාර්ගයේ දොරටු ඇරෙන ස්ථානය. අනිත්‍ය කියන එකේ ඩෙෆිනිෂන් එක හොඳට දැනගන්නට ඕන. සාමාන්‍යයෙන් අපි අනිත්‍ය කියලා කියන්නේ මොකද? දැන් මේ පිළිතුරම අනිත්‍ය කියන්නේ මොකද? නිරායමනේ විනාශ වීමනේ. ඔය ඒක තමයි සාමාන්‍යයෙන් කාරිතාවය කියලා කියන්නේ නේ. දැන් මේ බොඩ නැගිලා කැඩෙලා යනවා, අපි වයසට යනවා, මරණයටපත් වෙනවා, මේ ලෝකේ කවදාද දුවිලෙමෙලා යනවා. මේක තමයි සාමාන්‍ය අපි කියන අනිත්‍ය. මහල් වෙන එක, ළඩ වෙන එක, මේ අනිත්‍ය බුදුහාමුදුරුවෝ කියලා ගත්තේ කොහේද? ඔය කියන අනිත්‍ය සතර පෙරමිත දකින්නකොට නිහිගෙන් ඉක්මෙන්නත් කලින් ඔය කියන අනිත්‍ය තේරුම් ගත්තා. හැබැයි මේ අනිත්‍ය තේරුම් ගන්න බුදුහාමුදුරුවෝ තමයි බුදු වෙලා කියන්නේ මට පෙර නොයසුදු පුම්මේ අනුසුතේ සදාමිසු කියලා. මට පෙර නොයසු විරෝධාමක් පහළවයි. එතකොට අර කලින් දැකපු ගැන එකක් සමාන වෙනවා. නෑ වෙනද දැන් මාගේ අනිත්‍ය කියලා හිතන්නේ නෑ ඉන්ද්‍රන්ත් එක නෙවෙයි ඇක්චුවල් චේන්ජ් ඉන්නේ එක විපරිණාමය කියන්නේ. එකක් තියෙන තත්යෙන් අනිත් තත්ත්වයට වෙනස් වීම කියන්නේ විපරිණාමය කියලා වෙනස් වීම කියන්නේ. ඒක බුදුදහමේ කියන සැබෑ අනිත්‍ය නෙවෙයි. සැබෑ අනිත්‍යට වඩා ගැඹුරු දෙයක්. ඔයි කියන විපරිණාමය කියන දැන් අපි හිතන්නේ අනිත්‍ය තේරුම එච්චරම අමාරු නෑ. විද්‍යාඥයෝ ඇටම් එක බෙදලා පරමාණු බෙදලා ඒගොල්ලන් ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන සෑම තියෙන එකයි. ඒ ශනික වෙනස් වීම. හැබැයි ඒක නෙමෙයි බුදුදහම කියන්නේ. බුදුදහමේ මොකක්ද කියන අනිත්‍ය? ඔව්. බුදුදහමේ කියන අනිත්‍ය පදනම් වෙලා තියෙන හොඳයි අනිත්‍ය සංකල්පයට. මේ හේතු දෙක තියෙනකොට තියෙනවා එතරම් නිරුද්ධ වෙලා යන කාරණේ. දැන් අපි කරන උදාහරණයක් කියුවේ දැන් මේ ශබ්දය කියන එක. දැන් මේ ශබ්දය අනිත්‍යතාවයේ තේරුම් ගන්න ගිල කෙනෙක් කියයි අනේ මේ ඇඟිල්ල කැඩලා බිඳ යනවා කවදා හරි. මේ ඇඟිල්ල කවදා හරි පොළොවට පස්සල යනවා. ඒක තේරුම් ගන්න පුළුවන්. තව කෙනෙක් කියන පුළුවන් මේ කන කවදා හරි කැඩලා යනවා, මේ කන බිඳ යනවා, මේ ශරීරයත් එක්ක පොළොවට පස්සෙම කියලා. ඒක තේරුම් ගන්න පුළුවන්. නමුත් ඒක නෙවෙයි මෙතන තේරුම් ගන්න තියෙන යථාර්ථය. මොකද්ද? මේ ශබ්දය හටගත්තේ මේ මොහොතේ. මේ හේතු දෙන්න අපි යකඩ කැලි දෙකක් එකට ගහනකොට ඒ ශබ්දේ ඒ මොහොතේ හටගත්තා. යකඩ කැලි දෙක කැඩලා ඉඳිලා යනවා කියන එක නෙවෙයි බුදුහාමරණවර්ණය කරගත්තේ. මේ ශබ්දය පෙර නොතිබී මේ ශබ්දය හටගන්නවා. ඒක ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. යං කිංච සමුදය ධම්මං සම්බත්තං නිරෝධ ධම්මං කියලා පළවෙනි ධර්ම දේශනාවෙන් දේශනා කළේ මේක. ඔව් ස්ථිර නැහැ කියන එකත් නැවත අපි යනවා නිත්‍ය කියන පැත්තට යනවා ඇත්තෙන්ම. එතන ස්ථිර නැහැ කියන්නේ දැන් මේ ගොඩනගෙන හැමදාම එක විදිහටම තියනවා කියන එක. ඒකම නෙවෙයි ඇත්තෙන්ම. ඊටත් වඩා ගැඹුරට යන එකක් මේක. ඒ විතරක් නෙවෙයි මේක තවත් ගැඹුරට යනවා. මේ දෙක නිසා හටගත්තු සද්දේ මේකටයි කියන්නේ. දැන් මගෙන් හඬක් නිකුත් වෙනවා. සම්මුති ලෝකයේ අපි කියන මේ සම්ය අවහාඳුරාගේ නිකුත්ුනේ කියලා. නමුත් මේ සත්‍යය මටයි තියෙන්නේ. මගෙන් පිට වුණාට මටයි තියෙන්නේ. ඒ සත්‍යය ඔබේ කනටයි තියෙන්නේ. ඒ සත්‍යය වාදයටයි තියෙන්නේ. හැබැයි මේක හේතුවක්වත් නැති වුණොත් මේ සත්‍යය හටගන්නේ නැහැ. ඒතකොට හේතු නිසා සත්‍යය හටගන්නවා. හේතු නිරුද්ධ වෙනකොට එතනම නිරුද්ධ වෙනවා. ඒතකොට මේක මේක තමයි අනිත්‍යතාවයේ සියුම් විදිහට අධ්‍යයනය කරනකොට තියෙන්නේ. දැන් මේ බාහිර පේන පුද්ගලයා කවදා හරි දවසක මැරිලා යනවා කියලා අපිට හිතන්න පුළුවන්. හැබැයි හිතුවයි කියලා මේ පුද්ගලයාට දාසාව නැති වෙනවද? අම්මා කෙනෙක් තමන්ගේ දරුවෙක් මිය ගියාම ඒ දරුවාට අඬලා ඉවර වෙනවා. දරුවගේ ශරීරයත් ආදාහනය කරනවා. අලු ටිකක් අරගෙන ගඟේ පාගලා හරිනවා. අම්ම දැක්කමයි. හැබැයි අම්මට ඒ දරුව පිළිබඳ ආසාව නැති වෙනද? නැති වෙලා නැහැ. ඒ භෞතික ශරීරය නැතුණාට ඒ චේතනාව නිතිවත්ින් අරගෙන නැවත ඒ දරුවා ශරීරයේ සතරේ හම් වෙන විදිහට අම්ම සංස්කාරයක හදාගෙන තියෙනවා. අපට මරණාසන්න මොහොතේදී මේ රූප මොහොත් දෙන්නේ අපට. මේ රූපේ අනිත්‍යතාවය බලන්න අපට එන්නේ ආත්ම මොහොතේ. අන්තිම මොහොතේ අපේ පංචේන්ද්‍රිය මාත්‍රි වෙනවා. අන්තිම මොහොතේ සම්පූර්ණ මනින්ද්‍රිය ක්‍රියාත්මක වෙන්නේ අන්තිම මොහොතේ නෙවෙයි ඇත්තෙන් පිළිතුරින් දැනුත් අපේ මනින්ද්‍රියම තමයි යන්නේ. දැන් මේ රූපය දැන් මේ පහන පේනවා කියුවට මේ පහන තේරුම් ගන්නකොට චක්කු විඥානේ නිරුද්ධ වෙලා අපි තේරුම් ගන්නේ මනින්ද්‍රියෙන් මනෝ විඥානේ. ඒ නිසා තමයි දේශනා කරන්නේ සම්මේ ධම්මා මනෝ විඥාන ධාතිය වෙන්නේ කියලා. සියලුම ධර්මතාවයන් මනෝ විඥානයට හඳුනගන්නේ අපි හඳුනා ගන්න කොට මුල් ටික ඔක්කොම වැය වෙලා ගිහිල්ලා මනින්දයෙන් තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒ මොහොතේදී අපිට බාහිර රූපේ නිරුද්ධ කාර්යය බලන්න බැහැ තියෙනවා. අපි මනසාසන්න මොහොතේ අපි ආසන්න කෙනෙක් මතක් වෙච්ච ගමන්ම එයාගේ ලෝකය කරා යන අපි සංස්කාරණ හදාගෙන තියෙනවා. අපි දක්ෂ වෙන්නට ඕන ඒ රූපේ මුලදී බැලුවා අන්තිමට යන්නේ අපි ඒ සිටිවිලි වල අනිත්‍යතාවය බලනවා. ඒ සිටිවිලි කියන එක ඒ මොහොතේ හටගෙන ඒ මොහොතේ නිරුද්ධ වෙන ස්වභාවයක් කියන එක එතන නුවණින් දකින්න දක්ෂ වෙන්නට ඕන. මේ රූපය සාමාන්‍යයෙන් අපි මුලදී දකින්නේ ප්‍රාථමික පියවරක් විදිහට විතරයි. අපි ගැඹුරට යද්දී කයනුපස්සනාව වඩලා වේදනුපස්සනාව, චිත්තානුපස්සනාව ඔස්සේ ධම්මානුපස්සනාව කරාම අපි යනවා. ඒකට උපකාරයක් සඳහා තමයි ප්‍රාථමික මට්ටමේදී තමයි මේ විදිහට බලන්නේ. ඒ බැලුවත් අපි දක්ෂ වෙන්නට ඕන මේ රූපයේ දෙතිස් ගුණකේ හෝ සතර මහා භූත රූප විතරක් නෙවෙයි අපි බලන්නේ. සතිපට්ඨාන සූත්‍රයේදී පැහැදිලිවම සඳහන් වෙනවා කායේ කායනපස්සේ විහෙරති කියලා. කායේ කායනම බලන්නේ මූලික පියවර සඳහන් කර ඊට පස්සේ කියනවා සමුදය ධම්මානුපස්සේ විහෙරති, වය ධම්මානුපස්සේ විහෙරති කියලා. අන්න එතන තමයි විදර්ශනාව තියෙන්නේ. ඒකේ හට ගැනීම නිරෝධය දකින්න දෙතිස් ගුණකේ විතරක් බලන්න නවතින්නේ නැහැ. ඒක සතිය දිනු කිරීම විතරයි. ඒකත් එක්කම සම්පජඤ්ඤය දිනු වෙනවන, නුවණ දිනු වෙනවන, නුවණ දිනු වෙන කියන මොකද්ද? ඒකේ හට ගැනීම ප්‍රොසෙස් එකක් දැනගන්න ඕන. ඒක දැන ගැනීම තමයි විඥානයේ පැත්තේ කාර්යභාරය වෙන්නේ. එතකොට අනිත්‍යතාවය කියලා කියන්නේ බාහ්‍ය රූපේ වෙනස් වීම විතරක් නෙවෙයි. මේ හේතු ටික නිසා ස්කන්ධ පංචකයෙහි හැම මොහොතෙම හටගෙන නිරුද්ධ වෙන අත්දැකීම. මේකේන රූපයක් කියලා අපි බැලුවට ඒකේන රූපයේ පතුල තමයි, පදනම තමයි පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ. මේ පේන රූපේ මගේ අභ්‍යන්තරෙට මොකුත් වෙන්නේ නැහැ. මේ රූපය මේ පැත්තේ එනකොටම සක්‍රිය වෙන්නේ මේ පැත්තේ ටික, මේ පහ. මේ පහ හටගෙන නිරුද්ධ වීමෙහි ප්‍රතිඵලයක් විදිහට තමයි පුද්ගලයෙක් කියලා මේ පැත්තම හිතෙන්නේ. මේ පැත්තේ පුද්ගලයා පේනකොට මේ හේතු දෙක හටගෙන නිරුද්ධ වෙලා ඉවරයි. එතකොට තමයි දක්ෂ වෙන්නට ඕන බාහ්‍ය රූපේ හේතුට වෙනකොටම මේ පැත්තට දකින්නට ඕන. ගෙදර දොර ළඟ බෙල් එකක් තියෙනවානේ. බෙල් එක ගහනකොට අපි දුවන්නේ කොහෙටද? ඔව්, පොඩි කාලේදී බෙල් එක ළඟට එන්නේ පොඩිම කාලේ. නමුත් ලොකු වෙනකොට අපි යන්නේ කොහෙටද? දොර ළඟට යන්නේ. එතකොට මෙතන රූපය පේනකොට අපි දක්ෂ වෙන්නට ඕන. මේ අත්දැකීම දෙක කියන්නේ මේ පැත්තේ තියෙන ස්වභාවයක් බව තමන් දකින දක්ෂ වෙන්නට ඕන. අන්න මෙතනින් ගත්තොත් තමයි නියම විදිහට විදර්ශනා කතර ගියා වෙන්නේ. එතන එකපාර යන බැන්නේ තා තමයි මේ පැත්තේ හලුගති අඩු වෙන තමයි අපේ නාම රූප විදිහට, නැත්නම් ස්කන්ධ විදිහට, ධාතු විදිහට, ආයතන විදිහට, විවිධ විදිහට, දෙතිස් ගුණක විදිහට මේ රූපෙෙහි හලුගති අඩු වෙන විදිහට බලන්න. බලන බලන තමයි මේ පැත්තේ තියෙන හලුගති අඩු කරගෙන ඊට පස්සේ අපි අභ්‍යන්තරට යන්නේ. බාහිර රූපය කොටස් සුළු මොහොතකට වේගෙන් විනාශ වෙනවා කියලා බැලුවත් අපි බාහිර රූපේ හැදෙන විදිහ බැලුවට විදර්ශනාව කළා වෙන්නේ නැහැ. බාහිර රූපේ හැදෙන විදිහ ගැටිය විදර්ශනාව නම් භෞතික විද්‍යාඥයෝ විදර්ශනා භාවනා වඩන අය වෙනට ඕන. ඒ ඇටම් එක බෙද බෙද බලනවා, විවිධ පරීක්ෂණ කරකද බාහිරයන් බැලුවට හැදෙන විදිහ එක පිටුතුනි විදර්ශනාව වෙන්නේ නැහැ. ඒක දකින්නේ කොහොමදයි අවබෝධය කරා යන්න. නමුත් ගැඹුරට එනකොට පිටුතුනි විදර්ශනා වාග්යන්තරයේම නාම රූපවල හට ගැනීම සමුදේ රැය උද්‍යාත්මය ගාමී ඥානයන් කියලා කියන්නේ. හට ගැනීම නිරුද්ධ වීම පිළිබඳව අභ්‍යන්තරයෙන් ඇතිවන මේ කාර්යම බාහිරින් දකින්නට ඕන. එහෙම වුණොත් තමයි සැබෑ විදර්ශනා බවට පත් වෙන්නේ. නැත්නම් විපස්සනා කියන වචනේ අපිට කියන්න පුළුවන්. නමුත් වෙනස් නැත්නම් අපි විදර්ශනා වැඩුවා වෙන්නේ නැහැ. ඔය ඇත්තටම එක ආසන්න මොහොත විතරක් නෙවෙයි අපි ජීවිත කාර්ය පුරාම උරු කරලා තියෙනට ඕන. අපට මේ මොහොතේ අපේ ඇත්තම ජීවිතේ දැනෙන්නේ මොකක්ද කියන අපි තේරුම් ගන්නවා හරියට වෙනවා. දැන් මේ මොහොතේ වෙන්නේ අපේ ශරීරය සහ මනස දෙක එකතුව තමයි ජීවිතය කියලා කියන්නේ. ඉතින් මේ දෙක හැම මොහොතේම අපේ හිත මේ මොහොතේ නිරුද්ධ වෙනවා සවල් සිතුවිල්ල හට ගන්නවා. ඒ හට ගන්න එකම තමයි මේ අපට මෙතන එක සිතක් නිරුද්ධ වෙනවත් එක්කම ඊළඟ සිත ඊළඟට පහළ වෙනවා මේ ජීවිතය තුළ. ඒ ස්පෙන්ස් එකම තමයි මෙතන නිරුද්ධ වෙලා ඊළඟ ශරීරයක වැට ගන්න ගන්න කාර්යය. මෙතන කාර්යය ආදි ලක්ෂණ සාවකීසිය ආර වෙනසක් ශරීරයේ අතෙන්ට වාක් වෙලා යනවා කියලා හිතන්න නැහැ. මේ චිත්තක්ෂණය හටගෙන නිරුද්ධ වීම තමයි අතන චිත්තක්ෂණය නිරුද්ධ වී වැට ගන්නත් ගැටේ. ඒ නිසා තමයි ආරේ අවකාශය ඉක්මවල කියලා තියෙන්නේ. මෙතන දුකට කෙනා ඇතමිට වෙන ගැලැක්සියෙන්නේ පිරිසඳ ගන්න පුළුවන්. ගැලැක්සියක එක ගැලැක්සියක් ගත්තත් අපි ඉන්නේ මිල්කි වේ එක ගත්තා එක කෝණක ඉඳන් අනෙක් කෝණට යන ආලෝක වර්ෂ ලක්ෂයක් යන ආලෝක වර්ෂ ලක්ෂයක් ආලෝක වේගෙන් ගියත් එක මොහොතකට සැතපුණ 185000ක වේගෙන් ගියත් අවුරුදු ලක්ෂයක් යනවා අපි ඉන්නේ මිල්කි වේගේ මේ කෝණින් අනේ කෝණට යන හැබැයි අපි මෙතන ඇතිවන පිට නිරුද්ධ වෙලා ඊළඟ භෞතික සත්‍යයක පිළිසඳ ගන්න එයාට කාලයක් ගත වෙන ඊළඟ තැනට පිළිසඳ ගන්න. එක චිත්තක්ෂණයේ තමයි මේක සිද්ධවන්නේ. එතකොට මේ හැම චිත්තක්ෂණයක් තුළම අපි කර්ම සකස් වෙමින් ඉන්නේ. ඒක නිරුද්ධ වෙන විදිහට බලනනම් හැම මොහොතෙම අනුකූල කරගන්න ඕන අපේ සිත. මේ සිත කියන කියන්නේ හැම මොහොතෙම හටගෙන සිත විතරක් නෙවෙයි හටගන්නේ එකක් පහළම කියන්නේ මේ පහම පංච උපාදානස්කන්ධයෙන් එක විට හටගත්තා එක විට නිරුද්ධ වෙනවා කියලා දකින්න වාරය එන්න එන්නම වැඩි කරන්න ඕන. අන්න එහෙම ඉන්න මොහොතේ ජීවත් වෙන කාලේ අපිට මොකද වෙන්නේ? ජීවත් වෙන මොහොතේ අපි එහෙම සිතන හැම වාරයකදීම අපේ මහලු වීම ඉක්මවල තියෙන්නේ. ඒ සිතන ප්‍රඥාවෙන් සිතන මොහොතේ අපේ වයස අපට දැනෙන්නේ නැහැ. දැන් තමයි 75යි 78යි දැන් 62යි එනම කියලා හිතෙන්නේ නැහැ. ඒ ප්‍රඥා කියන ලාය. ඒ තරම් දැන් තමයි තියෙන මොන රෝගයක්වත් ඒ තියෙන ප්‍රඥාවක් ඇත්තේ තුල නැහැ විතරක් නෙවෙයි. තමන්ට මරණය කියන දුකේ වෙලා වෙන්නේ නැහැ විතරක් නෙවෙයි. ඒ මොහොතේ තමන් ඇත්තටම නැවත තැනකට සිත බැස ගන්න ස්වභාවයක් ඒ ප්‍රඥාවයි ඇත්තේ තුල නැහැ. ඒ චිත්තන මොහොතේ අපි සම්පූර්ණ දුකෙන් නිදහස් වෙලා ඉන්නේ. සම්පූර්ණ දුකෙන් නිදහස් වෙලා නෙවෙයි. ඒ නිදහස් වෙන මාර්ගය අපි ඉන්නවා. හැබැයි එවැනි මොහොතක අපේ මෙතන විඥානයක් නිරුද්ධ වුණා තියෙනවා. ඒක ඒ ස්කන්ධ පංචකයේ සමුදේ වැය දකින්න කෙනාට පින්න තුනේ. නැවත තැනකට ගිහිල්ලා හිත බැස ගන්න හැකියාවක් නැහැ. එයාට අවශ්‍යතාවයක් නැහැ. මේක මේ මොහොතේ ශනිකව දකින්න කෙනාට දැන් ඔබ දරුවා ගැන හිතනකොටම දරුවා ගෙදර ඉන්නවා කියලා හිතුවොත් එතන හිත බැසගෙන දරුවා ඉන්නවා කියන මොහොතේම දැනගන්නවා මේ මොහොතේ අතීත ඒ රූපේ නිසා නිරුද්ධ රූපේ නිසා දැන් මේ හිත කැයිසලෙක් මේක හට ගන්නවා කියලා ශනිකව දකින්න දක්ෂනෝතින් දරුවා නිසා නේ දුක් එකෙන් නැහැ විතරක් නෙවෙයි ඒ තුළ හිත බැසගන්නේ නැහැ විතරක් නෙවෙයි නැවත තමන් භවයකට යන්න සුදුසුත් නැහැ වෙලේ. අන්න ඒ සිතුවිල්ල දිගින් දිගටම පුරුදු කරොත් ඒ තරක්කාමයේ ප්‍රඥාවෙන් සිහිකරමින් ඉන්න අවස්ථාවකදී ඒ තරක්කාමිය ගියොත් ඒ තරක්කාගේ මරණයත් ඒ තරක්කාගේ පිරිමන් සෑමත් ඒ තරක්කාගේ රහත් භාවයත් තුනම සිදුවන මංගල කර්මයන් බවට පත් වෙනවා මංගලයක් වෙනවා. බුදුරජාණන් වහන්සේගේ පිළිද මංගලය කියලා කියනනේ නේ මොනද මංගල්‍යය? ඉපදීම, පුදු වීම, පිරිනම් යාම. බුදුරජාණන් වහන්සේගේ පිරිනම් යාමත් මංගල්‍යයක්. තමයි ප්‍රශ්න අහන කොහොමද ඒක මංගල්‍යයක් වෙන්නේ? අපි හරියට දුක් වෙනව නේද කියන්නේ. ඒ පිරිනම් අපේ මංගල්‍ය නෙමෙයි බුදුහාමරගේ මංගල්‍යය. බුදුහාමරගේ සතර ගමන නිමාවටපත් වීම මංගල්‍යයක. ඒ නිසා අපේ අවමංගල්‍ය මංගල කාරණයන් බවට පත් කරගන්න ඕන. එහෙම වුණොත් තමයි ඇත්තටම අපේ දක්ෂයන් බවට පත් වෙන එක. මරණයේදී විතරක් මේ පිළිතුරේ මරණයට කලින් අපේ ජීවිතය තුළ ලබා ගන්න පුළුවන් තත්ත්වයක්. ඒකයි වටිනේ. වෙන ආගම් සියල්ලකගේම පිළිතුරේ සතර විමුක්තිය මරණයෙන් පස්සේ කියන දෙයක්. නමුත් බුදු දහමේ විමුක්තිය ජීවත් වෙන ඉන්න කාලයේදීම ලබාගෙන තවදුරටත් ජීවත් වෙන්න පුළුවන්. අනිත් එක උදව් කරන්නේ. ඒක තමයි අපිට තියෙන වාසිය. එනිසා පිළිතුරේ එදිනදා අපි කරන කටයුතු වල මේ කිසිදු ආධ්‍යාත්මික වැඩ පිළිවෙලක් අපට බාධාක් වෙන්නේ නැහැ. ඒ හැම දෙයක්ම තමන් ජීවිතයේ ලොකු ආශිර්වාදයක් ලොකු පහන් කැඹක් බවට පත් වෙනවා. තමන් හොඳ කල්‍යාණ මිතුර ලැබෙනවා, ඒක රක්ෂාමීන වෙනවා, උපාලි තවත් වැඩි කර ගන්න පුළුවන්. හැම දෙයකින්ම දින වෙනවා මේ ප්‍රබල කුසලයේ බලයෙන්. ඒ තමයි විදර්ශනා කියන එක. ඒක නැත්නම් පින්නතුනේ කෙලෙස් දුරු කරන්න සතර ගමන නිවන් පත්කරන සංඛාරයක් බවට පත් වෙනවා වගේම අනිත් පැත්තෙන් පුණ්‍යාදි සංඛාරයන් බවට පත් කරගන්න පුළුවන් මේ. මේ දෙකම දින වෙන එක විට දෙකම දිනු කරගන්න පුළුවන් තමයි දැක්සම. ඔව් ඇත්තම ස්ථාවර වෙනවා කියලා තැනක් අපට කනවන්න බැහැ ඇත්තෙම. ඒක යම්කිසි ස්කිල් එකක්. දැන් හේමන් මහත්තයට බැලින් පුරුදුයි කියලා ඇඟේ ප්‍රථමත් කිය තියෙනවද? අනේ මට දැන් බැලින් පුරුදු ඇඟේ ටිකක් බලයි මේ දතු මත තියෙන්නේ වෙනකට තියෙන්නේ. ඒක තනිකම ස්කිල් එකක් ඒක. ඒක කොතනවත් සම්පත් වෙනවා කියලා එකක් නෑ. ඒකත් එක්ක අපේ සම්පූර්ණ ජීවිත ක්‍රියාදාමයම වෙනස් වෙනවා. දැන් ඔයාට ඒ හැකියාව තියෙනවා නම් ඔයා බය නැතුව තැනකට යනවා. ඒ අභියෝගය ඕනෙලාගේ එකට මුහුණ දෙනවා. ඒත් එක උවහ වැඩ කරන ඔයා වෙනත් කෙනෙකුට වඩා සාර්ථක වෙනවා. කියන්නේ සාමාන්‍ය ලෞකික ස්කිල් එකක් දෙන්නේ නෙවෙයි. නමුත් මේ ආධ්‍යාත්මික ස්පිරිචුවල් ස්කිල් එකකට වඩා බොහොම ප්‍රබල එකක්. එයා සාමාන්‍ය බාහිර ලෝකේ නැත්නම් වලදී ඒකෙන් තමයි එයා බලන්නේ. දැන් වෙනද අපි දෙයක් දැක්කට පස්සේ කෙනෙක් බැන්නට පස්සේ හොය යනවා ආයි කතා කරනවා මෙහෙම. දැන් ඉතර කරන්නේ දැන් මොකද? දැන් වෙන සමහර විවේචනය කරනවාලා මෙහෙමයි මෙහෙමයි කියේ කිය කතා වලකට. දැන් යෑමෙන් සමහර දණික කිනාය වෙනවා නේ මේ නිරුද්ධ චතිය තියෙනේද මේ? නිත්‍ය වශයෙන් අරගෙන මේ සාකච්ඡා කරන මහා දුගුණනේ විතර සමහන් නිකන් පැත්තට බලන්නේ. තා තරගයන මේ පැත්තවත් යන්නේ. මේ සම්පූර්ණ නිරුද්ධ චතිය තනිකරම නිත්‍ය වශයෙන් පනවගෙන රංගපාමින් කෙනෙක් විවේචනය කරනවා අපි ඒ විවේචන ලක් වෙච්ච කෙනා දන්නේවත් නැහැ. එයා එන්නේ වරදක් සිද්ධ වුණාද කියලාවත් දන්නේ නැහැ සමහර වෙලාවට. අපි අහවලා මෙහෙම කළා, අහවල් තැන්දි මෙහෙම කළා කියන එක ගැන බලන්න. ඒතර මෙන්න මේ වගේ අපේ මේක අපි බලහගන්නේ අපේ දිනුම බලන්නේ අපේ ජීවිතය තුරදීම ඒ අවස්ථාවට මුහුණ දෙන හැටි. වෙනද අපි රූපය පස්සේ කියලා රූපය බැසගත්තා. දැන් අපි ටිකක් බලලා ටිකක් පොඩ්ඩක් මුලා වෙනවා. තව ටිකක් යනකොට ටික ටික මේ වෙනවා. තනි කරේට පස්සේ පිළිසක්කයක් අතර ඉන්න උනත් තමන් හැකිතා දුරට නිහඬ වෙන උත්සාහ කරනවා. වාහනයක තමන් වාඩි වෙලා නිකන් යන වෙලාවක නම් ඇස් දෙක පියාගෙන මෙන්න මේ දර්ශනය සිහි කරමින් තමයි යනවා. වාහනය පදවන වෙලාවකදී නම් කෙලිම දකින්න රූප දිහා බලන අනිත්‍ය සංඥාව. අහන සම්දානිත සංඥාවෙන් බලනවා. ඒ ඔක්කොම සානිකර විදර්ශනා වඩින්නේ දැන් මෙයා යන්නේ වෙනද බාහිර රූප තුලින් බැසගෙන පාලමක් දකින්න කොට ආනේ ලංකාව මතක් කරන ලංකාවේ පාලම නම් මෙච්චර ලොකු නෑ. ලංකාවේ හදන ගියා නම් මේ දේශපාලඥයෙ විවුර්ත කරන මේ කොච්චර නාස්ති වෙනවද? දැන් ඒව හිතෙද්දී අපි මෙතන යන්නේ. මේ හිම හොඳ එකක් දැක්ක ගමන් ලංකාවට බන්නේ. දැන් පින්නතුනේ මේව දකින්නකොට යා හිම එච්චර දුවන්නේ නෑ. දැන් යාතිකෙන් ටික යා නිරෝධ සංඥාව හිත තියෙන එකයි. අනිත් පැත්තේ ගැටෙන යන්නේ අනිත් පැත්තේ මේක කරන්නයි කියලා අනේ අර මොඩේ කෙලිම බලන්නේ යන්නේ නැහැ. යා ඉතින් අනුමම්පා දක්වන මේ ඇට එක. මෙන්න මේ ක්‍රියාවලිය තමයි පිළිතුරු අපේ වෙනසක් බලගන්න. පුදුම ඇසුරු කරද්දී, කටයුතු කරද්දී දැන් ඇඟට වෙනද කෙනෙක් භාවනා කරන වෙලාවේ තනිකරම භාවනාම කරන වෙලාවල වෙන කිසිම දෙයක් කරන්නේ නැහැ. එතැන් වෙන හොඳ විදර්ශනා භාවනාවක් කරන්න වෙන පුළුවන්. නමුත් අපි දින වෙනකොට අපි එතැන් වෙන විදර්ශනා භාවනාවක් කරගෙන උදව් කරන දානි හදලාගෙන දෙන්න. උපස්ථාන කරනවා. අපි කරන්නේ විදර්ශනා වඩමින් අපි කරන්නේ දැන්. හරි අවාදී වෙලක් තියෙන පියාගේ විදර්ශනා කරද්දී අපි අර දානි ගෙනත් දෙන විදර්ශනා වඩනවා. මෙන්න දිනුව තමයි. දැන් අරයා බයයි, දැන් යාළේ විදර්ශනා බලන්න බාධා වෙයි. ওই බාධා හොදන්න යන්න හොඳ නැහැ. විදර්ශනා විතර මම දැන් කරන්නේ. මෙයා ඊට වඩා ප්‍රඥාවන්තයි. බාධන හොදමින් වැටි කිලි හොදමින් එයාට උපස්ථාන කරේ. මෙයාට වඩා කලින් මම දන්නේ නැහැ. මෙන්න මේක තමයි පිළිතන දර්ශනය කියන්නේ. ඒ නිසා මේ කිසිම දෙයක් පිළිතුරින් තමන්ගේ කාලය අපතන දේවල් නෙවෙයි, තමන්ගේ අභ්‍යන්තර දර්ශනය වෙනස්කම් ගමන්ම මේ තමන්ගේ ක්‍රියාවලියත් වෙනස් වෙන විතරක් නෙවෙයි, තමන් මේක බලන්නේ පිළිතුරින් තමන්ගේම චර්යාවෙන් බලන්නේ. ඒ නිසා මේ අත්දැකීම කිසිම තැනක තැන්පත් වෙල තියෙනවා කියනම තැන්පත් වෙච්ච තැනක් ගන්න බෑ. ගහන් ගත්තොතින්, ගෙඩි හැදෙන ගහන් ගත්තොතින්, ගහේ කෙළවර ගෙඩි තියෙනවා මල් තියෙනවා. ගහේ මැද කපල බැලුවොත් කොහොමද ගෙඩි මල් පේනවද? අතු කපල බැලුවොත් පේනවද ගෙඩි මල්? කොහෙවත් නැහැ. හැබැයි ඒ ගහ මැදින් කපල නිකන් දැම්මොත් ගෙඩි හැදෙන්නේ නැහැ. ඒ වගේ තමයි අපේ ශරීරෙවත් කොහොමද බැලුවොත් මේ විදර්ශනාය ප්‍රතිපල කොහෙවත් පේන්නේ නැහැ. ඒ වෙලාවට බුද්ධිමත්ව ක්‍රියා කරන විදිහෙන් තමයි අපිටම අපි ගැන බලාගන්න පුළුවන්. අනිත් අයගේ ප්‍රශංසාව අවශ්‍ය නැහැ. බොහෝ වෙලාවට කියන්නේ අවල් කෙනා මම ගැන හරි හොඳ කිව්ව හොඳ කරයි කියලා කිව්වයි. ඕවනේ හන්නේ. අපි වැඩක් කරාට පස්සේ තහන කොහොමද කියලා. කෑම කිව්වට පස්සේ තහන කොහොමද කෑන්නේ? මොදුන එහෙම වැඩි නැහැ නේද කියලා එහම අහන්නේ. මේ අහන්නේ දැන් ප්‍රශංසාව බලාපොරොත්තු වෙන්නේ. අර අනිත් අය කියන්නේ මරක් මඩවත් අපි මාමේ කියලා. ආර්ය සම්මාදිතු සමාධිය අර චතුරාර්ය සත්‍ය කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය කියන්නේ එකම තමයි පාලි භාෂාවෙන් චතු සත්‍ය කියලා කියන්නේ. ඒකට අපි කියන්නේ උත්සාහ කළ යුතු අපේ මේ දිනුව එදිනෙදා ජීවන දිනුව අපේ ජීවිතය තුළින් අපටම දැක ගන්න පුළුවන්. එන්න එන්නම තමන් අවිද්‍යාව අඩු වෙනකොට තමන් කෙලෙස් වලින් තමන්ගේ ලෝභ දේශනේ අඩු වෙනවා, මාන්න ආදී අනිත් කෙලෙස් වුණා අඩු වෙනවා, තමන්ගේ නිර්හංකාර බව, අනතිමානී ගුණය, අල්පේච්ඡතාවය, සැහැල්ලු බව, කැපවීම, මේ හැම දෙයක්ම තමන්ගේ ජීවිත තුළ තමන්ට ඇති වෙනවා. ඒතරක් නෙවෙයි මේ කුසලයේ නිසා තමන්ට හුවා නිරෝගී භාවයක් ලැබෙන ලොකු ශක්තියක් ඇති වෙනවා මේ වැඩ කරන්න. සමහර කෙනෙකුට පුදුමයි, සමහර කෙනෙක් නිදි මරාගෙන වැඩ කරන අය ලෙඩ වෙන්නේ නැහැ, මහන්සියකුත් නැහැ, වැඩක් කරනවා අනිත් අය කාටවත් බඩු. පිටුතුනි මේ කුසලයේ ශක්තිය නිසා සියලුම දේවල් මේ ආනිසංසය බෙදලා යනවා. ඒ නිසා අපට පුළුවන් තරම් මනස නිරෝගීව, නිරවුල්ව ප්‍රඥාවෙන් තියාගත්තොත් අපේ මුවත් වැඩ සාර්ථක වෙනවා. තමන්ටම තමන්ගේ දිනුව දිනෙන් දින බලන්න පුළුවන්. අපි කිසිමකත් තව කෙනෙක් එක්ක සංසන්දනය කළ බලන්න ඕනේ. තමන්ම තමන් ගැන බලන්න. දෙන්නෙක් එක සැසඳුවොත් අපට වරදිනවා. මොකද වෙනත් කෙනෙක්ගේ චරිතය වෙනස් සම්පූර්ණයෙන්. දැන් ගුරුවරු ගත්තා, සමහර බුද්ධිමත් ගුරුවරු දන්න මේක. දැන් පන්ති ළමයි දෙන්නෙක් ඉන්නවා. එක ළමයෙක් ලකුණු 60ක් ගන්නවා. අනෙක් ළමයෙක් ලකුණු 70ක් ගන්නවා. කොයි ළමයෙන්ද සාර්ථකද? එක ළමයෙක් 60ක් ලකුණු ගන්නවා, අනිත් ළමයෙක් 70ක් ගන්නවා. ඔව්, දැන් අපි සාමාන්‍ය 70ක් ගත්ත කෙනා හොඳයි කියලා අනිත් ළමයට බනිනවනේ. සාමාන්‍ය එකනේ කරන්නේ. ඇතැම් වෙලට පින්නොත්නේ අර 70ක් ගත්ත කෙනා ගිය විභාගයේදී 90ක් ගත්ත කෙනා. 60ක් ගන්න ගිය විභාගයේදී 40ක් ගත්ත කෙනා. එහෙනම් කවුද හොඳ? අන්න බලන්න. ඉතින් එහෙමත් වෙන්න පුළුවන්. තවත් විදියක් වෙන්න පුළුවන්. 60 ගත්ත කෙනා 60ෙන් 60 වෙන්න පුළුවන්. හැක්කාර ගත්ත කෙනා 30ෙන් 70 වෙන්න පුළුවන්. මේ තාහනෝ ඊළඟට දැන් 100ෙන් ගත්තේ. මේ නිසා දැක්කම මම පින්නතුනේ බාහිරින් බලලා කියන්න බෑ. හරි ළමෙන් ගැන මේ වගේ කතාවක් තියෙනවා. ළමෙක් කියනවා ගෙදර ඇවිල්ලා මම ගිය පාර හත් වෙනිය මේ පාර හය වෙනිය කියලා. පස්සේ බලනකොට ගිය පාර පන්ති ඉඳලා ළමයි හත් දෙන්නේ. මේ පාරේ ළමයි පන්ති ගස්සලා. එතකොට අන්නේ වගේ තියෙනුනේ දැන් අපිට අපේ සාර්ථකත්වයේ කියන එක කෙනෙක් දෙන්නෙක්ට සක ගන්න බෑ. එක එක නිර්ණායකයන් තියෙනවා. එතකොට අන්නේ වගේ ප්‍රඥාවක් පිළිතුනේ අපේ ජීවුව තනි තනිව මතේ වෙන වෙනම අපි අත්දැක බලන්න ඕන. අපි වෙන වෙනම අපි ගැනම චරිතේ ඊයක වඩා මගේ අද ලෝභය අඩුයිද? කේන්ද්‍රයන් ගැතිය අඩුයිද? රාගය අඩුයිද? තමම තමන් ගැන බලන්න. වෙනත් කෙනෙක්ගේ අඩුපාඩුවකදී වෙනද කිමිට කලබල ගැතිය අඩුයිද? වෙනද කිමිට හිතේ ගැටෙන ගැතිය අඩුයිද? වෙනසට වඩා තමන් පරිත්‍යාග සීලීද? වෙනද කෙනෙක් වචනයක් කිව්වහම ඉක්මනටම කලබල වෙන ගැතිය හිතේ නොසන්සුන් ගැතිය දැන් ටිකට අඩුයිද? තමන් තමන් ගැන බලන්න. ඒ වගේම සාමාන්‍ය පොඩි වෙනසක් නෙවෙයි. ලොකු වෙනසක් තමයි ජීවිත තුළ වෙන්නට ඕන. තමන් විදර්ශනා භාවන තුළ නැගින්නේ. තමන්ගේ කුසලය ප්‍රබල විදියට වැඩෙන්නට ඕන. හොඳයි, තවත් අපිට කෙටි කාලයක් තියෙනවා. අපි ඊළඟ වැඩසටහන පටන් ගන්න කියලා ඉතියත් තියෙනවා. ප්‍රශ්න තියෙන නිසා අවදි ගන්න උර ගියා. ඊළඟට අපි බලාපොරොත්තු වෙනවා පින්නතුනේ ඔබට ගිලම්පස්ස ලැබෙයි. ගිලම්පස්සත් එක්කම ඊළඟ අපි ඊළඟ වැඩ කොටස කරමු. පින්නතුනේ අපේ සතර කමඨහන් වලදී අපේ මුල් කමඨහන් ටික වැළුවා. ඒ වගේම වැඩගත් කමඨහනක් භාවනා ක්‍රමයක් තමයි මරණ අනුස්සතිය කියලා කියන්නේ. තේනුත්‍රි බොහෝ දිනේ සමහර විට සිහි කරන්න අකමැති කාරණයක් තමයි මරණය කියන කාරණය. විශේෂයෙන් මේ වගේ බටහිර සමාජයකදී සමහර හාමුදුරු කෙනෙක් බණට මරණය කියන වචනේ කිව්වත් සාමාන්‍ය කෙනෙක් නෙවෙයි මලගෙදරක ගිහිල්ලා කිව්වත් සමහර අය කන්නේ මේ අසුභ කතාමින් ආන්දරු කියන්නේ කියලා සමහර අය විශ්වාස කරන. ඒක මේ සමාජය අනුව හරි වෙන්න පුළුවන් තේනුත්‍රි. නමුත් බුදුදහම අනුව මේක තේනුත්‍රි මේක අපේ ජීවිතේ මොටිවේෂන් එක ඇති වෙන කාරණේ. ජීවිතේ වා සාර්ථක කරගන්න අය මරණ මොහොතේ හොඳට වඩුවයි. සාමාන්‍ය ලෝකේ නැින් නැහැ කියන අය වෙනුවෙන් හරියම කම්මැලි. කියන්නේ වැඩ කරන්නේ වා කරක් වෙනවා. මරණය හොඳට සීකන කෙනා තමයි ඉක්මනින්ම ජීවිතේ වැඩ එක කරන්නේ. සමහර අය අපිට මොන ගැහිලා කියනවා කියන තුනේ. වැඩිපුර උපාධි ගන්න අය අපිට හම් වෙලා තියෙනවා. ඒ ජීවිතේ වඩපු ප්‍රධාන භාවනාව තමයි මරණානුස්සති භාවනාව. ඒ නිසා පින්නතුනි අපේ ජීවිතේ ඉතාම ඉක්මනින් කාලය ගත කරන අපට නිතරම අපේ ජීවිත නාස්ති වෙන දෙන්න බෑ. අපි කොයි මොහොතේ මරණය ළඟා වෙලා කියලා අපිට කියන්න බෑ. අපි වයසට යන්න ඕනේ නැහැ. ඇතැම් විට හෙට උදේ මේ වගේ වෙලා වෙනකොට අපි ජීවිතේ කලබල වෙන්නත් පුළුවන්. එවැනි සත්‍යයක් තමයි පිළිතුරු ජීවිත අර්ථය කියලා කියන්නේ. අන්නේ මේ ස්වභාවයක් මත අපිට සිදු වෙනවා කියන තුනේ මේ ලැබෙච්ච සංසම්පත්තිය. ඊටාම භාග්‍ය සම්පන්නයේ දුර්ලභ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න අපට අවශ්‍ය වෙනවා. අන්නේ ඒ සඳහා අප්‍රමාදී බව ඇති කරගෙන වීරියෙන් මේ ධර්මයේ ප්‍රයෝජන ගන්න තියෙන මූලික සිද්ධාන්තයක් විදිහට මූලික බවක් මූලික බ්‍රාහ්මණ මූලික භාවනා සමණහනක් විදිහට මරණානුස්සතිය පිළිබඳව සඳහන් කර තියෙනවා. ඒක එකකටකින් හිත සමාධිමත් කරන භාවනාව. ඒ සමාධිමත් වෙච්ච හිතෙන් අනිත්‍යතාවයේ සිහි කරන්න උපකාරයක් කරන භාවනාවක් විතරක් නෙවෙයි කායික ජීවිතයේදී අප්‍රමාදීව කල් නොයවා වේගින් ප්‍රයෝජන ගන්න තියෙන අවස්ථාවක් බවට පත් වෙනවා මේක. ඒ නිසා තිනුතුනි අපි හැමදාම ජීවත් වෙන්නේ නැහැ නෙවෙයි වැඩිමනක් අවුරුදු 100ක් ඇන්දී මෙතන ජීවත් වෙන අපි කවුරුවත් නැහැ. 100ක් ගත වෙන්නේ නැහැ නේද? උපරිම වශයෙන් 50ක් ඇන්දී අපි කවුරුවත් මෙතන ඉන්නේ නැහැ. අපේ ශරීර වලින කොහෙද? දැන් මේ පේන ලස්සනට මේ පිරිසිදු කරන් ඉන්නේ කොහෙද? මේ ඇඳුම් නියම ඔක්කොම කොලේ පසුත් එක මිස වෙලානේ. අපේ වාහනේ ඔක්කොමත් එක තමයි ඇඳුම් විතරක් නෙවෙයි. ඒ අවුරුදු ගාන ගත වෙනකොට ඔක්කොම බිමට පාත් වෙලා. දැන් අපි ලස්සනට කියලා ගෙදර මේස උඩ කුඩු උඩ තියන්නේ ඔක්කොමත් එහෙම තමයි. ඉතින් අන්නේ එවැනි සත්‍යයක් මතක ඉන්න තුමි අපේ ජීවිතේ ලබා දෙන්න පුළුවන් උපරිම වටිනාකම අපි ලබා දෙන්නට ඕන. වරක් බුදුරජාණන් වහන්සේ වෙත ස්වාමීන් වහන්සේලා කීප දෙනෙක් ඇවිල්ලා මරණස්ති වඩන හැටි ගැන සඳහන් කරනවා. අපි ගිය පාරක් සඳහන් කළේ මේ කාරණේ නේ මතක ඇති ඔබට. එක හාමුදුර කෙනෙක් කියනවා මම මරණස්ති වඩන්නේ දවල් කාලේ ඉඳලා රාත්‍රිය වෙනකන් මේ මොහොතේදී මා මරණයට පත් වෙද දන්නේ නැහැ. ඒ නිසා මේ කාලය තුල ජීවිතය අනතුරු ගැන සිතලා මම අප්‍රමාදීව මරණය සිහිකරමින් බණ භාවනා කළා ධර්මය අප්‍රමාදී වෙනවා කියලා. දවල් කාලේ ඉන්න මා රාත්‍රිය වෙනකොට මැරෙද දන්නේ නැහැ. තවහු කෙනෙක් වෙනවා මම උදේවරුේ පිට පාට යනවා ගිහිලා වන්දන උදේවරුේ හවස් කාලේ මා මරණයට පත් වෙද දන්නේ නැහැ. මේ උදේ හවස දවල් කාලේ දහවල කියේ කාලේ මේ දෙකට බෙදලා මේ කාලය තුල මා මරණයට පත් වෙද දන්නේ නැහැ කියලා. ඒ තරම්ම ජීවිත අත්‍යරයි කියලා මා මරණය වඩනවා කියලා. තවත් ස්වාමීන් වහන්සේ කෙනෙක් කියනවා මම බත් පිඬක් පාත්‍රයේ අරගෙන ඒ කටට දාන මොහොතේක ගිලින්න කලින් මේ මොහොතේ මැරෙද දන්නේ නැහැ කියලා අනිත්‍ය අප්‍රමාදීව කටයුතු කරනවා කියලා. තවත් ආදුරු කෙනෙක් කියනවා මම ඊළඟට ගත්ත හුස්ම පහයි වෙන මොහොතේ මේ මොහොතේ මම මරණයට පත් වෙද්දී දන්නේ නැහැ. ඒ තරම් කාලයකදීත් මගේ ජීවිතය අත්හැරලා යනවා වීරෙන් වැඩ කරනවා කියලා. බුදුහාඳුරු කියනවා අර මුලින් සඳහන් කළ දෙන්නා මගේ අනුශාසනාව කරනගෙන නෙවෙයි කියලා. මගේ අනුශාසනා පිළිපදින දෙන්නෙක් නෙවෙයි අර මුල් දෙන්න කියලා. දෙවෙනිට කියපු දෙන්න අර බත් පින ගන්න කෙනයි හුස්ම ගන්න කෙනයි තමයි මගේ නියම ශ්‍රාවකයන් කියලා. ඒ තරම් බලන් පිළිදෙන දවස් නැහැ දෙක තුනක් ඒ තරම් අස්ථිරතාවයකින් උත්පඩනවා නම් ඒත් මේ දහම් පුරින කෙනෙක් නෙවෙයි. ඒ වෙනාද කොච්චර නම් ජීවිතය අප්‍රමාදී වෙන්න ඕනද කියලා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ සඳහන් කරන එක ආකාරයක අරක කියලා ශාස්ත්‍රවරේ අබුද්ධෝත්පාන කාලයක ලෝකයේ පහළ වෙලා ලෝකයේ මිනිසුන්ට අප්‍රමාදී වෙන්න කියලා බණ කියනවා කියලා. එයා බුදුවරයෙක් නෙවෙයි. එයා මාර්ගඵලලාභී කෙනෙක් නෙවෙයි. එයාට අනුශාසක අනුගාමික පිරිසක් සිටි අනුගාමී යහරස් කළ කියනවා ජීවිතය හරියට තුනපත්ක අද කියන පිළිමිදා සූර්යාලෝකයේ වැඩ ඉන්න මං ගියලා යනවා වගේ ඉක්මනට ජීවිතේ නැතිවන දෙයක් ඉක්මනට ජීවිතේ ප්‍රයෝජන ගන්න කියලා තමන්ගේ ශ්‍රාවකයන් වුණඳු කරනවායි කියලා. බුදුහාමුදුරුවෝ කියනවා ඒ කාලේ මිනිස්සුන්ගේ ආයස කොච්චරද කියලා. ඒ ආරක සාස්ත්‍රවල පහළ ඒ කාලේ මිනිස්සුන්ගේ වයස අවුරුදු 80,000යි කියලා. අවුරුදු 80,000යේදී වයස තියෙන කාලේදී මේ සාස්ත්‍රවල කියන්නේ ජීවිතයේ එකයි ඉක්මනින්ම වැඩ කරන්න කියලා අනුශාසනා කරනවා කියලා. ඒ කාලේ කියනවා මිනිස්සු විවාහ වෙන්නේ අවුරුදු 500යේදී කියලා. ඒ තරම් කාලයක් ගියාට පස්සේ තමයි වැඩි වෙන්නපත් වෙන්නේ කියලා. ඒ ආසත් එක පරමයි සත්‍ය එක. ඒ පිටුතුනේ වෙන සත්‍යයක් මත බුදුහාම සඳහන් කරනවා 80,000 කාලේ මෙහෙම අනුශාසනා කරා නම් මේ අවුරුදු 80ක් තියෙන කාලේ පරමයි සත්‍ය. එහෙනම් කොච්චරනම් අප්‍රමාදී වෙන්න ඕනද කියලා. විතරක් නෙවෙයි බුදුහාම කියනවා ඔබ දන්නවද ආත කියන සාස්ත්‍රය කියන්නේ කවුද කියලා? ඒ මමම තමයි කියන්නේ. මමම තමයි අතීතයෙන් භාවනා නියෝගී මුනිවරයෙක් කියලා මගේ මේ ශ්‍රාවකයන්ට මමම තමයි අනුශාසනා කරේ කියලා බුදුහාමුදුරුවෝ මම තමයි අතීත චරිතය ගැන මේ කියන්නේ. ඒ නිසා පින්නතුනි මෙවැනි සත්‍යයක් තුළ අපේ ජීවිතේ වා වැඩ ගන්න ලොකු මඟ දෙවීමක් කරනවා මෙන්න මේ මරණානුස්සතිය කියන භාවනාව. ඒක එකකටින් පින්නතුනි අපේ වීරිය ඇති වෙන්න හේතුවක් වගේම අනිත් පැත්තෙන් ඒක හිත සමාධිමත් කරන භාවනාවක් වඩක් පත් වෙනවා. අපි ඉදිරියේදී මේ භාවනා ප්‍රගුණ කරන්න උත්සාහ ගන්න ගමන් පින්නතුනි ඔබට දැන් මේ ගිලම්ගස්ස වරන්දන අපි අවස්ථාව ලබා දෙනවා. ඒ අතරේ ඔබට තියෙන ගැටලු තියෙනවා නම් ඒවත් අහන්නට අපි මේ කාලයෙන්ම ඔබට කාලය වෙන් කරන්න පුළුවන්. මේ පින්නතුන්ට අපි දීලා තියෙන අත්පත්‍රිකාවට අනුව ආනාපානසති භාවනාව ඉදිරියේදී වඩන්න බලාපොරොත්තු වෙනවා කාලය අනුව. බුදුදහමේ දර්ශනය කියනක අපි තේරුම් ගන්න උත්සාහ කරන්න ඕන. මේක තමයි පිළිතුරු වැදගත්ම කාරණය. බුදුදහමේ දර්ශනය කියන කාරණේ අපි ඇත්තෙම මේ පිළිතුරු අහපු ප්‍රශ්නත් එක්ක මේකට අදාළව වා කරුණ අපි සාකච්ඡා කළා. නමුත් ඊට අමතරව තවත් වැදගත් කරුණු ටිකක් අපි මේකේ තියෙනවා. ඒ කරුණුත් අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. පින්තුනි, බුදුහාමුදුරන්ට සම්මා සම්බුද්ධත්වයේ ලැබීමත් සමගම උන්වහන්සේට මේ ලෝකෙ ගැන ලොකු අනුකම්පාවක් ඇති වුණා. ඒ අනුකම්පාවක් ඇති වෙන හේතුව මේ ලෝකෙ ඉන්න බොහෝ දෙනා පිළිගන්නේ මේ ජීවිතේ බොහොම සතුටින් කාලය ගත කළත් මරණයන් පස්සේ බොහෝ දෙනෙක් දුගතිගාමී වෙන අය නෙවෙයි කියලා බුදුහාමුදුරෝ දැක්කා. අපි අතරේ නම් බොහෝ විට සුගතිගාමී වෙන අය ඉන්නේ. නමුත් පොදුවේ සමාජයේ දෘෂ්ටි බැලුවොත් ලක්ෂණය තමයි, ලෝකේ ස්වභාවය තමයි, ඉන්න බොහෝ දෙනෙක් මරණයෙන් පස්සේ දුගතිගාමී තැන් වලට යන්නේ. ඒතරක් නෙවෙයි, මේ සතර අපි ආපු ගමන් වගේදී පින්නතුනි අපමණ වූ දුක් සමුදායක ඉඳ බොය අපි. ධර්මයේ සඳහන් වෙනවා අනවකද්ද කියලා සංයුත්තයක් සංයුත්තනිකායේ. ඒක සඳහන් වෙනවා අපි මේ සතරේන ගමනේදී අපේ අම්මා තාත්තා මේ ගිහිව අවස්ථාවන් වලදී මේ හඬු කඩළු කඳුළු එකතු කරවතින් මේ මහා සාගරේ දැලයට වඩා වැඩි දෙයක් කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ කන්සියෝත්ය කියන කතාවක් කියලා. පින්නතුන් වෙන උපමාවක් නැති නිසා මේ සාගරේ ගත්තේ. සාගරයට වඩා ලොකු උපමාවක් තිබ්බනම් ඒක ගන්න බුදුහාමුදුරුවෝ. මේ අඩුම උපමාව ගත්තේ. ඊළඟට කියනවා මේ සතරේන ගමනේදී අපි අනිත්‍යයේ ආයුධ පහරවල් වලින් බෙලි කැපුම් පාරවල් ආව අවස්ථාවලදී ඒ ගලා ගිය ලේ එකතු කරොති මේ සතර මහා සාගරයේ ජලයට වඩා වැඩි කියලා. ඒ වගේම නොයේ උපමා වලින් අපි මෙයාගේ ගමන් මඟ ගැන බුදුහාමුදුරු පැහැදිලි කරලා දීලා සත්‍යයන් ලොකු අනුකම්පාවක් ඇති වුණා, සංවේගයක් හටගත්තා. ඒ සංවේගය නිසාම තමයි මේ සතර ගමනේ ස්වභාවය විස්තර කරලා හැකිතාක් දුරට එක පැත්තකින් උන්වහන්සේ උත්සාහ කළේ පළවෙනි පියවර තමයි මුලින්ම දීපු ප්‍රකරණය තමයි දුගතිගාමී නොවන විදියට සතර අපායෙන් මිදෙන විදියට සත්‍යන්ගේ මානසිකත්වයේ පාස්වා ගැනීම අනුශාසනා කිරීම. ඒ කියන්නේ කම්මස්ස කතා සම්මාදිට්ඨිය ඇති කරවලා හැකිතාක් දුරට කුසල කරවන්න මිනිස්සු නැඹුරු කෙරෙවෝ. ඒක තමයි පළවෙනි පියවර. දාන සීල භාවනා කියන පින්කම් වලට පුද්ගලයන් ගුරු කෙරෙව්වා. ලංකාවට වැඩම කරපු මිහිඳු හාමුදුරුවෝ ලංකාවට වැඩම කළ මුල් කාලේ දේශනා කරේ මොනවද? මුල් කාලේ දේශනා කළේ විමානවත්ත පිටවත්ත. විමානවත්ත කියලා කියන්නේ පින්කම් කරලා සුගතිගාමී වෙච්චයි කතා. පිටවත්ත කියලා කියන්නේ අකුසල කරලා දුගතිගාමී වෙච්චයි කතා. මේ පින කව දෙක නැත්තම් 6-4 දිව්‍ය ලෝක 6-4 පාය කියන මෙන්න මේ 6-4 තමයි අපිට මුලින්ම ධර්මයේ තේරුම් ගන්න. ඒ කරන්නේ පින්නතුනි මොකද අපි පල්ලෙහාට ගියොත් මේ පින්නතුනි නැවතයි ඉහළට යන එක පල්ලෙහාට යනවා වගේ ලේසි නෑ. කන්දක් මුදුනේ තියෙන ගල පල්ලෙහාට දාන එක එච්චරම අමාරු වෙන්නේ නෑ. නමුත් අය කන්ද මුදුනට අරන් යන එක ලේසි නෑ. අන්න ඒ වගේ පින්නතුනි අපිට දරුවන්ට හොඳට ඉගැන්නුවා කියලා හෝ දරුවෝ ඉහළ මට්ටමට ගියා කියලා අපිට නැතවරණයක් ලැබෙන්නේ නැහැ. අපේ ගමන වෙනව ගමන් මාර්ගයක්. ඇතැම් විට දරුවෝ සුගතිගාමී වෙන්න පුළුවන් පස්සේ කාලේ හොඳට ඉගෙන ගියාගෙන බණ භාවනා කරලා. දරුවෝ හදන ගිහිල්ලා ඇතැම් විට අපි අකුසල කරගෙන අපි පල්ලෙහාට යනවා. මෙන්න මෙවැනි අනතුරක් අපේ ජීවිතපත් නොවන විදිහට පින්නතුනේ පළවෙනි පියවර තමයි හැකිතාක් දුරට සිත පිරිසිදුව තියාගෙන පුළුවන් තරම් ලෝකෙ වෙනුවෙන් යහපත කරන්න. සාමාන්‍ය ගන්දියම විතරක් නෙවෙයි, සිල් රැකීම විතරක් නෙවෙයි, භාවනා පැත්තත් පුළුවන් තරම් දුරට මෛත්‍රී භාවනාව වගේ භාවනාවක් නිතර පුරු කරන්න. ඒක මනසට ලොකු නැවරණයක් බවට පත් වෙනවා. මේක තමයි බුදුරජාණන් වහන්සේ බලාපොරොත්තු වෙච්ච මුල් කාරණය. මෙතනදී පින්නතුනි ලක්ෂණය තමයි අපේ සිතට පේනගෙන දෙන ප්‍රධාන අකුසල ත්‍රිවිධ අකුසල මූලයන් කියනවා. ඒ තමයි ලෝභ, ද්වේෂ, මෝහ. ලෝභය කියන්නේ පින්නතුනේ යම් ප්‍රිය අරමුණක් එක්ක අපි ඇලෙන ගතිය. ද්වේෂය කියන්නේ අප්‍රිය අරමුණත් එක්ක ගැටෙන ගතිය. මේ දෙක නැතිවන්නේ මොකක්ද? මොහේ වගේම අයෝනසෝ මනසිකාරය නිසා අනුනින් මෙනෙහි කිරීම නිසා. ඒ වගේම අපි යම්තා දුරට මොහෙන් දුරු වුණා නම් අවිද්‍යාවෙන් දුරු වුණා නම් ඒ දුරු වෙන ප්‍රමාණයට ලෝභ දේශ දෙක දුරු වෙනවා. දුරවල වෙනවා. අනිත් දේ තමයි පිළිතුරු. මේ මෝහ කියන වචනයත් එක්කම ළඟින් යන තවත් වචනයක් තියෙනවා. ඒ තමයි අවිද්‍යාව කියන වචනේ. අවිද්‍යාව සහ මෝහය කියන වචන දෙක සමහර තැන්වලදී සමාන අර්ථවත් වචන විදිහට භාවිත කරනවා. හැබැයි සමහර තැන්වලදී අර්ථය වෙනස් වෙන තැනත් තියෙනවා. දැන් මේ පිටු තුන අතර තියෙන අවිද්‍යාව පත්‍ය සංඛාරා කියලා කාරණා. අවිද්‍යාව නිසා සංඛාර හටගන්නවා කියලා. අවිද්‍යාව නිසා සංඛාර හටගන්නවා කියලා කියනකොට පිටු තුනේ තන අපුඤ්ඤාවේ සංඛාර විතරක් නෙවෙයි. එතන පුඤ්ඤාවේ සංඛාර විතරක් නෙවෙයි ආනෙන්ජාවේ සංඛාර ගැනත් කියනවා. අපුඤ්ඤාවේ සංඛාර කියන්නේ අපාගත වෙන හේතු වෙන සංස්කාර. පුඤ්ඤාවේ සංඛාර කියලා කියන්නේ මනස ලෝකයේ, දිව ලෝකයේ සහ රෝපාචර බ්‍රහ්ම ලෝකයේ ඉපදෙන හේතු වෙන කාරණා. ආනෙන්ජාවේ සංඛාර කියන්නේ මොනවද? අරූපාවචර බ්‍රහ්ම ලෝකවල ඉපදෙන හේතු වෙන සංස්කාර. මේ තුනම කරන්නේ මොකෙන්ද? අවිද්‍යාව පත්‍ය සංඛාර. සම්මා දිට්ඨිය පෙරමුණේ තබාගෙන නොගියොතින් අපි ඥාන ලැබුවත් ලබන්නේ සම්මා දිට්ඨියෙන් නෙවෙයි. බුදුදහමේ තියෙන ලක්ෂණය තමයි දෙන්නුනේ අපි සමතේ වඩන්නේ සම්මා දිට්ඨිය නැත්තම් හේතුඵල ධර්ම පිළිබඳව පූර්ව අවබෝධයෙන් සහිතවයි. ඒ නිසා අපේ සමාධිය සමතෙන් කෙලවර වෙන්නේ නැහැ. ඒ සමාධිය සමාහිතෝ විච්ඡේ යථාභූතං පරිණාමී කියපු ආකාරයට සමාධිමත් වෙච්ච සිතින් අපි ඇතිවීම නැතිවීම පරිසම්පාදය සමුදේ වේ අපි දකිනවා. මේක තමයි බුදුදහමේ තියෙන සුවිශේෂත්වය. අන්න එතෙන්දී අවිද්‍යාව කියලා කියන්නේ සම්පූර්ණයෙන්ම මේ හේතුඵල ධර්ම අනිත්‍යතාවයෙන් නොදැනීමේ ස්වභාවය. දැන් අපිට පින්කමක් කළා. අපි රුවන්වැලි සෑය ලොකු පූජාවක් කළා. අපිට පුණ්‍යානි සංඛාරයක් රැස් කරගන්න පුළුවන්. ආයි මතක් වෙනකොට මම රුවන්වැලි සෑයට මේ වගේ පින්කමක් කළා කියලා සිහි කළා අපිට සුභදිගාමී වෙන්න පුළුවන්. ඒක බාහිර ඇති දෙයක් හැටියට සිහි කළා. හැබැයි කියන තුනේකින් අපි සතර මේ සතර චක්‍රයෙන් නික්මුණා දෙන්නේ. සංසාර චක්‍රයේ නික්මෙන නම් පින්කම් කරන වගේම ඒක ගැඹුරින් යථාර්ථවාදී එක දකින්නට ඕන. අන්නේ දකින පැත්ත තමයි අපට බුදුරේ පහළ වෙලා නිතරම අපට මඟ දෙන්නේ පැත්ත. ඒ තමයි අවිද්‍යාව දුරු වෙන විදිහට මාර්ගය කියන ධර්ම. පින්නතුනේ මෙතෙන් තියෙන ප්‍රධානම දේශනාවට මුලින්ම සඳහන් කළ ආකාරයට ප්‍රඥාව දිනුීමේ ක්‍රමය. ඒ ප්‍රඥාව දිනුීම හොඳ මිතුරන් ඇසුරු කරමින් හොඳ පොතපත කියවමින් නිතර පින්නතුනේ ඒවා නොනින් මෙනෙහි කරමින් නිරතුරුව සමථ විදර්ශනා දෙකිය අපි යෙදෙන්නට ඕන. මේ යෙදෙන ප්‍රමාණය පින්නතුනේ අපේ සම්මා දිට්ඨිය දුරු වෙනවා. සම්මා දිට්ඨිය දුරු වෙනවා. සම්මා දිට්ඨිය පින්නතුනේ ප්‍රවේද කීපයක් තියෙනවා. ඒක අපි දැනගන්න ඕන. සම්මා දිට්ඨිය කියන එක නියත මිත්‍යා දෘෂ්ටික සාපේක්ෂව යම් කියෝනේ නැත්ති දින්නක් නැත්ති tangent කාරණා ඒවට කියනවා දසවස්තු මිත්‍යා දෘෂ්ටිය කියලා. දුන් දේ විපාක නැත, පුද පුදේ විපාක නැත, යාගම අමතරපේ විපාක නැත ආදි වශයෙන් කිසිම දෙයක් පිළි නොපදින ස්වභාවයමඩ තාකට සැලකුවට පිනක් නැත, මෙලවක් නැත, පරිලවක් නැත, හොඳ ශ්‍රමණ බ්‍රාහ්මණයක් නැත, කර්මයේ ප්‍රතිඵල නැත. මේ මොනවත්වත් නොආදාන දැනීම මිත්‍යා දෘෂ්ටි පත්‍යයෙන් අර කියනවා නියත මිත්‍යා දෘෂ්ටිය කියලා. හැබැයි තේරුම්ගනි. ඒ නියත මිත්‍යා දෘෂ්ටි කියන එක මිත්‍යා දෘෂ්ටියක් බවට පත් කළා සමහර කෙනෙක් ඉන්නවා ඒ තරම්ම නැති වුණාට යම් කිසි විදියක සම්මාදිට්ඨිය ඉන්න කෙනෙක් ඉන්නවා. අර 10ටම නොපිළගන්න මට්ටමට ගිහිලා නැහැ. ඒකෙන් කීයටක් පිළිගන්නවා. දන් දෙන ඒවා පිළිගන්නවා, හොඳට සලකනවා. ඒව කළ කෙනෙකුට යම් කිසි විදියක පිනක් කරගෙන යාර සුබදිගාම වෙන්න පුළුවන්. අර 10ටම එකඟ නොවෙන කෙනා තමයි නියති මිත්‍යා දෘෂ්ටින් එක නැතන අනිවාර්යයෙන්ම නිර්යනවා කියලා ධර්මයෙන් කියන්නේ. හැබැයි ඒ කීපයක් පිළි අරගෙන යහපත් චරිතයක් ඇතුව ඉන්න කෙනාට සුභතිගාම වෙන්න පුළුවන්. එතකොට අන්න ඒ දෙන්න සසඳනකොට අර පල්ලෙහාම කෙනාට වඩා ඉස්සරහින් ඉන්න කෙනා යම්කිසි සම්මාදිටියක් තියෙනවා. හැබැයි ඒ දෙකක් තුනක් පිළිගන්න කෙනත් එක්ක බලනකොට තව කෙනෙක් ඉන්නවා. එයා අර 10ම පිළිවදව තියෙන වැරදි අවබෝධය දුරු කරලා තියෙනවා. එයාට අර 10ම යන පිළිගන්න මැත්තේ නෑ. එයා 10ම මවෙක් නැත, පියෙක් නැත, පියෙක් නැත, දුන්දින් විපාකත කියලා ඒක කියන පිළිගන්නවා. හරි එයාට සාපේක්ෂව අර දෙවෙනි කෙනා සම්මාදිටිය කෙනෙක්. ඒ සම්මාදිටිය කියන 10ම පිළිගන්න 10ම අනුගත කෙනාත් එක බලනකොට අර පල්ලෙහා දෙවෙනි තින කෙනා මිත්‍යා දෘෂ්ටියක දැන් ඔබට හිතන වෙන අපි මිත්‍යා දෘෂ්ටි අපි සම්මාදිට්ඨි අනිත්‍ය ඔක්කොම වෙන මිත්‍යා දෘෂ්ටි කියලා නේද? ඔව් සාමාන්‍යයෙන් අපිට එහෙම තමයි හිතෙන්නේ. දැන් අපි සම්මාසගත සම්මාදිට්ඨිය හොඳවට පිළිපදිනවා අපි බුදුහාමරගේ ශ්‍රාවකයෝ අපි සම්මාදිට්ඨි අනිත්‍ය ඔක්කොම මිත්‍යා දෘෂ්ටි කියලා නේද? පින්නතුනේ අපි කලින්ම සඳහන් කරලා තියෙනවා හොඳම උදාහරණයක් තියෙනවා මජ්ක්‍ධිම නිකායේ සම්බාසව සූත්‍රය සම්බස සූත්‍රයේ කියනවා යම් කිසි කෙනෙක් කියනවා නම් මේ කර්ම කරන සත්‍යමය නැවත ඉපදෙන්නේ කියලා කියනවා නම් ඒක දෘෂ්ටි කාන්තාරයක් දෘෂ්ටි විසූකයක් දෘෂ්ටි නැමැති කතරේ අතරමංගීමක් කියලා. එහෙනම් අපේ සත්‍ය කොහොමද? අපි කොයි තරම් කාන්තාරයකද ඉන්නේ? මේ කියන්නේ පිළිතුරේ අර ලෝකෝත්තර සම්මාදිට්ඨිය සාපේක්ෂව දැන් මේක එකපාර සාමාන්‍ය කෙනෙකුට කිව්වොත් එයා වැරදි අදහසක් එනවා. දැන් මේක සාමාන්‍ය කරන කෙනෙක් සමාකර නොකරන අය කියනවා. දැන් මේ කියන්නේ දැන් ඔබ ටිකක් දන්න නිසායි ගනි. දැන් ආයි ප්‍රශ්න කරන්න යන්න එපා. එහෙනම් අපි මේ කරන කර්ම වැඩක් නැද්ද කියලා ඒ ප්‍රශ්න දැන් අහන්න එපා. දැන් ඔබ මම හිතන්නේ මූලික දැනුම ඔක්කොම තියෙන අය කියලා තමයි මේ කියන්නේ. දැන් මොකද උදේ ඉඳන්ම මම ආරි සම්මාදිට්ඨිය විතර කරලා තියෙන්නේ මේ. එතකොට මේ කියන්නේ මොකද්ද මේ? මේ කියන්නේ අර ඇතනත කියන අන්ත දෙක දුරු වෙන දර්ශනයක් එක්ක ස්කන්ධ පංචකයේ සමුදේවය දකින දර්ශනයක් එක්ක බලනකොට මේ කම්මසකත සම්මා දිට්ඨියත් මිච්ඡා දිට්ඨියයි. ඇයි ඒ? වරක් සාධිකේ වික්ෂුවක් බුදුරජාණන් වහන්සේ මෙන්න මේ විඥානයේ දිගින් දිගටම යනවා කියලා බණ කියන ගත්තා. සාති වික්ෂුව ගැනද බුදුහාමුදුර වහනවා සාති මරණයෙන් පස්සේ අනිත්‍යක් තියා මේ ජීවත් වෙන කාලෙවත් එක මොහොතක ඉඳලා අනිත් මොහොතට යන හිතක් ගැන මම කියලා තියනවාද කියලා. දැන් සාති හාමුදුර මොකද කියන්නේ? සාති හාමුදුර කියන්නේ මරණයෙන් පස්සේ මේ හිත ඊළඟ ආත්මවලට යනවා කියලා. මේ පුද්ගලයාම යන්නේ කියලා. කියන විතරක් නෙමෙයි මේකයි බුදුහාමුදුර කියන්නේ කියලා දැන් කියන්නේ. එනතර බුදුහාරු සාති වික්ෂුවගේ නහනවා සාති මරණයෙන් පස්සේ යන හිතක් තියා ජීවිතේ එකම කාලෙදිවත් එකම මොහොතක ඉඳලා ඊළඟට යන එකම හිතක් ගැන මම කියන්නේ නැහැ කියලා. එහෙම නොකියන මම කොහොමද කියන්නේ මරණයෙන් පස්සේ මේක හිත යනවා කියලා. ඒක කියන්නේ වෙන එකක් යනවා කියලා නෙමෙයි මේ කියන්නේ. යාම් කීම් ගැන බුදුදහම කියන්නේ මේක මෙතනම නිරුද්ධ වෙනවා. ඒ නිරුද්ධ වෙන ශක්තිය ඔය ඊළඟ තැනක ප්‍රතිසන්දි ගැනීම හැකියාව කියලා. ඒක තමයි මේ හිතේ සුවිශේෂත්වය. ඒක පිළිබඳව ලෝකයේ සමහර දේවල් වලටත් මේ සිද්ධාන්තය තියෙනවා. භෞතික වශයෙන් සම්බන්ධ වෙන්නේ නැහැ. නමුත් මෙතන කරන ක්‍රියාවලියක ප්‍රතිඵලය තව තැනකට දුර තියෙන ප්‍රදේශයකට කිසියම් සම්බන්ධතාවයක් තියෙනවා. අපේ මනසේ තියෙන දෙයක් ඒ වගේ දෙයක්. භෞතික වශයෙන් කිසිදු සම්බන්ධතාවයක් නොමැතිව මෙතන නිරුද්ධ වෙන සිත ඊළඟ දුර ප්‍රදේශයක ඊට අනුරූප කර්ම ශක්තියක් සහිත භෞතික දේක පිළිසඳ ගන්න පුළුවන්. පිළිසඳ ගන්න විතරක් නෙවෙයි. ඇතැමිට මේ ආත්ම භාවයේ තිබෙච්ච ශාරීරිය සලකුණු පවා ඊළඟ ආත්ම භාවයේ ප්‍රතිසන්දි ගන්න තැන තියෙන රූපෙට බලපන්න පුළුවන්. මේ ආත්ම භාවයේ ඥානතුරකින් පිළිය අනුමතින් මිය ගිහු කෙනෙක් ඒ සලකුණම උපලැපයක් විදියට ඊළඟ තැන තමන් ලබන ශරීරයේ තියෙන පුළුවන්. ඒ තරම් බලපෑමක් වෙද්දී ඒකත් බුදුදහමෙන් පිළිගන්න ගමන් තමයි මේ එකම විඥානය කියන්නේ නැහැ කියන සත්‍යය බුදුදහමෙන් කියන්නේ. මේක තමයි බුදුදහමේ තියෙන සුවිශේෂ සත්‍ය. දැන් බොහෝ දෙනෙක් කියනවා මේ සම්බන්ධය කොහොමද විස්තර කරන්නේ කියලා. දැන් මේක තමයි අපට බටහිර සමාජයේ තියෙන අභියෝගය. මේක වෙනම තාක්ෂණයකින් ඔප්පු කරන්න කියන පුළුවන් දෙයක් නෙවෙයි. හැබැයි දැන් බටහිර උනත් වෙනතුනේ බොහෝ දෙනෙක් පරිශන වලින් පුනරුත්පත්ති දැන් වාහනවලට පිළිගන්න මාතෘකාව ලැබුණා. පිළිගත්තාම නෝ පිළිගත්තාම අපිට ඒක අදාළ නැහැ. ඊට වඩා කලින් බුදුරජාණන් වහන්සේ තාම ගැඹුරින් අපේ මානසික ස්වභාවය අපිට විස්තර කරලා තියෙනවා. ඒ නිසා අපිට තියෙන්නේ බුදුහාඳුරාගේ දේශනාව ගැන ශ්‍රද්ධාව ඇති කර ගැනීම විතරයි අපිට තියෙන්නේ. අපට අනිත් ප්‍රයෝජන ටික අපට පිළිපැදීමත් එක්ක අපිට ලබන්න පුළුවන්. ඒ නිසා බටහිරින් රිසර්ච් කරලා රිසල්ට් එකගෙන ගන්න අපිට මේක ප්‍රැක්ටිස් කරන්න බලන්න ඉන්න ඕනේ. එහෙම වුණත් අපි මැරෙන්න දෙන්නේ නැහැ. මැරෙලා නෙමෙයි දුක දිගාමින ගන්න. පින්නතුනි ඊට වඩා කලින් අපි ශාස්ත්‍රීය ගෞරවයෙන් ශ්‍රද්ධා සම්පතිට ඇවිල්ලා මේක අපි අප්‍රමාදීව පිළිපදින්න ඕන දෙයක්. පිළිපදිනකොට තමයි ජීවිතය තුළින්ම තමන්ට මේක ප්‍රතිඵල ලබන්න පුළුවන් දෙයක්. එතකොට අපි මේ කතා කළේ සම්මාදිටිය ගැන. ඒ සම්මාදිටිය පින්නතුනි අර නියත මිත්‍යා දෘෂ්ටික සාපේක්ෂව ඊට වඩා ටිකක් අඩු වෙන කෙනා සම්මාදිට්ඨි. ඒ සම්මාදිට්ඨිය ඉන්න කෙනා අර 10ම දුර්වෙච්ච කෙනාට වඩා මිත්‍යා දෘෂ්ටි අර 10ම දුර්වෙච්ච කෙනා සම්මාදිට්ඨි. ඒ 10ම දුර්වෙච්ච දුවෙලා කම්මසකට සම්මාදිට්ඨිය හිටියත් ලෝකෝත්තර සම්මාදිට්ඨිය සාර්ථකව තින්නේ නැත්නම් තින්නේ දෘෂ්ටි කාන්තරයේ විලසනා කර. එනිසා මේ කර්ම කරන පුද්ගලයාමය නැවත ඊළඟ තැනට යන්නේ කියලා බුදුදහමේ ගැඹුරට යනකොට ප්‍රකාශ කරන්නේ නැහැ. හැබැයි සාමාන්‍ය තැන්වලදී දේශනා කරලා තියෙනවා. සාමාන්‍ය තැන්වලදී කම්මස්ස කෝම්මී කම්ම දායාදෝ කම්ම යෝනි කියලා දේශනා කරලා තියෙනවා. අපි කර්මයේ දායාදකට ඇත්පිලිසම් අපි කර්මයේ උරුමකාරයෝ කර්මය අපේ දායාදේ කියලා නැවත නැවතත් සිහි කරන්නේ කියලා බුදුහාමුදුරෝ අබින්න පච්චේතන සූත්‍රයේ දේශනා කළා. ඒ දේශනා කළාට පින්නතුනේ අර ඉහෙළම ගැඹුරු ඥානයට සාපේක්ෂව ඇතම් දේශනාවල මේ විදිහට සම්මාදිතිය විස්තර කරනවා. ඒ නිසා ඒ තැන්වල අනුව අපි ඒ සන්දර්භයත් එක්ක තේරුම් ගන්නට ඕන මොන අදහසින්ද මේක කියන්නේ කියලා එකක් විතරක් වෙන් කළ ගත්තොතින් අපි වැරදි දෘෂ්ටිවලට යනවා. එනසා නිතරම මේ පරිසරයේ කන්ටෙක්ස්ට් එක අපි තේරුම් ගන්න ඕන මොකෙන්ද මේක මොන අදහසින්ද මේක කියන්නේ කියලා. ඒතර මේක කිව්වා කියලා එහෙනම් මේ මං කරන කර්මය මට සම්බන්ධ නැහැ එහෙනම් ඉතින් පින් කරලා වැඩක් නැහැ කියලා කිව්වොත් අපිට වරි දෙනවා. පින් කරන්නේ කියන අරිස්සංස Tamanට පරලෝ දිනේ මෙරොතිමත් තියෙනවා. එවැනි ශක්තියක් කර්ම ශක්තිය තුල තිබෙලි තමයි අපි මේ සියලක් සාකච්ඡා කරන්නේ. ඉතින් ඉහළම සමාධියට ඒත් පින්නතුනේ මේ හැම මොහොතේම ස්කන්ධ පංචයේ ඇති වෙලා මෙතනම නිරුද්ධ වෙනවා කියලා කියනකොට කොහොමද මෙයා මෙතෙන්ටම යනවා කියලා කියන්නේ? ඒ දර්ශනයත් එක්ක කියන්න බෑ. හැබැයි වෙන කෙනෙක් කියලා කියන්නේත් නෑ. මෙයා කෙනගේ සම්බන්ධය තියෙනවා ඒක නෑ කියන්නේ. කාම විහිතර පොත. ඔව් කර්ම බීජය කියනක ඇත්තෙන්ම සාමාන්‍ය ගහක් බීජයක් දාලා ඒක හැදෙන වගේ නෙවෙයි මේක. දැන් අපි කියවනේ අර ගහක ගහේ තැනින් අහල බලනකොට නෑ කොහොමද තේන්නේ කියලා. ඒ වගේ තමයි මේ කර්ම බීජය කියන එක. අපේ ජීවිතේ පොතනදිවත් පරිශන කළ බලන්න බෑ මේක. බලන්නේ රිසල්ට් එකක් තමයි බලන්නේ. ප්‍රතිපලෙ එළියට එනකොට තමයි බලන්නේ. මැදදී බලන්න තැනක් නැහැ. බීජකෙල එක දිගටම එන එකක් නැහැ. මොකද හැම මොහොතෙම අපේ මනස ඒ ස්වභාවයන්ව වෙනස් වෙමින් තමයි මේ තත්ත්වයටපත් වෙන්නේ. එතකොට අපි කියමු එකම උපකරණයක් අපි ගහනවා කියමු. දිගටම එකම රිද්මයකින් ගහනවා. අහන කෙනෙකුට තේන්නේ දිගටම මේ සද්ද එකම සද්දයක් වගේ වෙනවා කියලා. අපිට පුළුවන් ද කියන්නේ මේ සම්බන්ධ නෙමෙයි කියලා. නැත්නම් අපි වේගෙන් ගිනි පෙල්ලක් කර කැවෙනවා කියලා. වේගෙන් ගිනි පෙල්ලක් කර කැවෙනකොට බලන කෙනාට තේන්නේ මේක රවුමක් කියලා. එතකොට ඇත්තටම රවුමක්ද මේ තියෙන්නේ? ඇත්තටම රවුම එක ගිනි පෙල්ලෙන් නෙමෙයි. එතකොට අර වේගයන් එකක් වගේ තියෙනවා. නමුත් මැදදී කොහෙවත් මැදදී බලන්න බෑ මේ. එතකොට ඒ කිසිම දෙයක් ස්පේස් එකක් තියෙනයි කියලා කියන්න බෑ. එකටම බැඳිලා තියෙනයි කියන්න බෑ. අර වේගවත් බව නිසා මේක බලන කෙනාට එකක් වගේ පේනවා. මේක මැදදී පරීක්ෂණ කළේ කියන්න බෑ. හැබැයි සම්බන්ධයි. ජලාශයක් ගන්න, ගඟක් ගන්න. දනක් අපි හිතන්නේ මේක හැතැම් යන් දිගයි, හැතැම් 30 යන් දිගයි, හැතැම් 1000 දිගයි කියලා කියනවා. දනක් එච්චර දිග ගංගා පිටුතන කියනවද? ගංගාවක දිග කොච්චරද? ඕ වතුර බින්දුවයි. වතුර බින්දු දෙක එකට ළඟට තියෙනකොට තමයි මේ ගඟක් කියලා අපි මේ කියන්නේ කනවගෙන ඉන්නේ. නමුත් ගඟක් කියලා එහෙම දෙයක් නැහැ. අපේ ජීවිතයත් එහෙමයි පිළිතුරු. අපි අවුරුදු 50ක් 60ක් කියලා කියනවා. සතර ආත්මවාස 100ක් කියලා කියනවා. කල් 500ක් ඉබදුනා කියලා කියනවා. නමුත් ජීවිතය ගැන එක චිත්තක්ෂණයක් අපි. එතකොට ඒක මැදදී මේක මෙතෙන්ට ලිලි ටිකක් වගේ සංකතියක් විදිහට නූලක් වගේ එනවා කියලා එහෙම මැදදී එහෙම කියන්නේ බෑ අපිට. එහෙම මොනෝතින් මේ ආත්ම වෙනවා විතරක් නෙවෙයි එහෙම මොනෝතින් සංසාර චක්‍රේ නිදහස් වෙනත් දෙයක්. සංසාර චක්‍රේ නිදහස් වෙන පුළුවන්කම තියෙන්නේ මේ වගේ ස්වභාවයක් ඉන්නමයි. අපිට ඕනම වෙලාවක අපි ආනතර කර්ම වල වැරදි හිටියොතින් ඕනම වෙලාවකදී සම්පූර්ණම චක්‍රයේ සිඳලා නවත්ත පුළුවන්. ඔව් ඇත්තෙන්ම ඉස්සරහ ප්‍රශ්නේ තමයි ඒක ඇත්තෙන්ම ස්කිල් එකක් පිළිබඳව ගන්න පුළුවන් එනර්ජි එකක් කියවෙන්නේ කොතන හරි තැම්පත් වෙලාගෙන අදහස් කර කියනවා. ශක්තියක් මේක හැකියාවක් විදිහට තමයි මේ කියන්නේ. මනසේ හැකියාවක්. ඒකත් ඉස්තරම තියෙන දෙයක් නෙවෙයි. ඒ මොහොතේ වර්ධනය වෙමින් යන දෙයක්. ඒක ඉගෙන විස්තරවත්වටපත් වෙන්නේ අන්තවත් ඥානයත් එක්ක. ඒත් මේක යන්නේ මට්ටම් වලින් තියෙන්නේ. විඥානයේ තියෙන ability එක. එතකොට දැන් විඥානය ඇති නැති වෙනකොට memory එක කොහොමද යන්නේ? ඔය දැන් ওই කතාව යන්නේ brain එකත් එක්ක ගියොත්. ඈ. ඔය brain එකයි හිතයි එකට තියෙනවා කිව්වොත් තමයි ගැටලු වෙන්නේ. නමුත් ඒ කතාව තියෙන්නේ මේ මනුස්ස ශරීරය සම්බන්ධ විතරයි. ඒ විතරකුත් නෙවෙයි ඇත්තටම අපේ හිතට භෞතික දේක සම්බන්ධය හැම විටම අවශ්‍ය නැහැ. සමහර විටක භෞතික දෙයක් මත යැපෙනවා. නමුත් සමහර වෙලාවෙදී භෞතික සත්‍යයක් අවශ්‍ය නැහැ. දැන් උදාහරණයක් ගත්තොත් අපි මව් කුසේ පිළිසිඳ ගන්නකොට අපි මව් කුසේ පිළිසිඳ ගත්තේ දවස් කීයද? අම්ම තාත්තා එකතු වෙලා දවස් කීයද? අම්ම තාත්තා එකතු වෙන්නේ දවස් 7කට අඩු කාලයකදී තමයි. ඒ ෆයිල් එකතු වෙලා අපි මව් කුසේ පිළිස්න ගත්තේ. විඥානය බැසගත්තේ. ඒ විඥානය බැසගත්තු අවස්ථාවේදී ওই කියන මොලේ වර්ධනය වෙලාද තිබ්බේ? එතකොට විඥානය නොතිබ්බද? විඥානයක් තිබ්බා. එතකොට සාමාන්‍යයෙන් ලෝකයේ පිළිසක් පුර වෙලා තියෙනවා. මනස තියෙන මොලයක් එක්ක මොලේ මෙන්න මෙන්නයි සයිල තියෙන්න ඕන. මෙතෙන්ට හානියක් වුණොත් මේක නැති වෙනවා. මතකේ නැති වෙනවා. මෙමරිය නැති වෙනවා කියලා අපි කියනවා. නමුත් බැරි වෙලාවත් අපි රහත් වුණොත් පොබේ නිවන් සංඥාන ලබා ගත්තොත් මොකද වෙන්නේ? ඔය බ්‍රේන් ඩෙත් කියන එකේ හැල ඔක්කොම ටික කියන්න පුළුවන්. දැන් බැරිය කියනවා. ඔක්කොම කියනවා. එතකොට මේ සාමාන්‍ය ඉතාම සීමිත ප්‍රදේශයක ඉඳලා තමයි මේක කියන්නේ. හිත තියෙන්නේ මෙමරිය තියෙන මොලේ මෙන්න මේ කොටසේ මේ කොටස සහානයක් වුණොත් ඉන්නේ මෙමරිය නැති වෙනවා කියන්නේ ඒක. එහෙම භෞතික සත්‍යයක් මත නෙවෙයි බුදුදහමේ මතකයේ කියන එක කියන්නේ. ඒක මනසේ තියෙන හැකියාව. ඒ හැකියාව සති කියන චෛත්‍යය. ඒ චෛත්‍යයක ඕනම වෙලාවක අවදි කරන්න පුළුවන්. ඒකට භෞතික සත්‍යයක් අවශ්‍ය නැහැ. ඒ නිසා තමයි අභිඥාලාභී රහතන් වහන්සේ කෙනෙකුට මහා කල්ප 500ක් ආපස්සට සීකරන්න පුළුවන්. ආපස්සට කොහොමද සීකරන්නේ? මනුෂ්‍යයන් හිටිය කාලෙත් පුළුවන්, සත්වරේ හිටිය කාලෙත් පුළුවන්, අරූපාචර බ්‍රහ්මලෝකෙ හිටිය කාලෙත් පුළුවන්. අසඤ්ඤ සත්‍යේ රූපේ විතරයි නිකන් ඇත්තෙත් නෑ. අසඤ්ඤ සත්‍යේ කියන බ්‍රහ්මලෝකේ කයක් විතරක් තියෙන්නේ. ඒක ඕකාර බව තියෙනවා. පංචෝකාර බව ස්කන්ධ පංචකයක් තියෙන අන්න බව තියෙනවා. ස්කන්ධ හතරක් තියෙන චතුෝකාර බව තියෙනවා. ඒක ඕකාර බව තියෙන ස්කන්ධ එකක් විතරක් තියෙන බව. අසඤ්ඤ සත්‍යයේ කියන කාලේ තේරහතන අතර සීකරන්න පුළුවන්. මේ මොහොතේ තියෙන හිතෙන් ඒ අතීතය මේ සතිමත් බව මයින්ඩ්ෆුල්නස් එක දිනු කරගෙන යනාට කිසිදු භෞතික දෙයක සම්බන්ධයක් නැතුව අතීතය සීකරන්න පුළුවන්. දැන් කියන කෙනාගේ බ්‍රේන් ඩෙත් එක උනොතින් මතක නැති වෙන මේ ටික කාලේ විතරයි. හැබැයි මේ මනස දිනු කරපු කෙනාට ඒක මතක් කරනකොට තියෙන ටික කොහෙද තියෙන්නේ? භෞතික දෙයකද? කොහෙවත් තැන්පත්වල තිබුණ නැහැ. මේක මනසේ හැකියාව. ඒ මනස ඕනම වෙලාවක ප්‍රකෘතිමත් කළා, විකසිත කළා, ඒ අතීතික ඔක්කොම සිහි කිරීමේ හැකියාවක් මේ හිතට තියෙනවා. ඒකට භෞතික දේ අක්තිමස්සම සාධකයක් නෙවෙයි. හැබැයි ටික කලකට ශාරීරික සිදුවන භෞතික ක්‍රියාකාරීත්වයන් නිසා මතකේ නැති වෙන පුළුවන් ටික කලකට. ඒක තාවකාලික දෙයක් විතරයි. හැබැයි ඒකෙන් කියන්නේ නැහැ හිත තියෙන ශරීරය කියලා. හිත මේ ශරීරය තුළ ශරීරය ආශ්‍රිතව තියෙනවා තමයි. ශරීරය ක්‍රියාත්මක වෙන්නේ හිතක් තියෙන හින්දා. හැබැයි ශරීරයේ කොතනවත් නැණ හිත බැසගෙන තියෙනවා කියලා බුදුදහමේ කියන්නේ. ඒ මොහොතට ඒ ඉන්ද්‍රිය ප්‍රතිබද්ධව හේතු ටිකක් එක් ඇතිවන දෙයක්. මේ මොහොතේ මගේ යන්න රූපයක් බලනවා කියලා කියන්නේ මෙතන ආශ්‍රිතව විඥානයේ ප්‍රයත්නකුයමක් වෙන්නේ. ඒකෙන් කියන්නේ ඇස ඇතුළු විඥානයේ තියෙ කියලා. ඒ විඥානයේ ශක්තිය තවත් හේතු බාහනක එකතුවකින් මේ ඇසත් උපයෝගී කරගෙන ඒ මොහොතට අධ්‍යක්ෂණය පිටකට උපකාරයක් වෙනවා. ඒක තමයි සිතේ හැකියාව. ඒ සිත භෞතික ශරීරයක් එක්ක සම්බන්ධයක් තියෙනවා තිබ්බට භෞතික ශරීරයට හානියක් වුණා කියලා ඒ හිතට හානියක් වුණා වෙන්නේ නැහැ. ඔව් අපි වෙලාවක ඇත්තේ මේ ගැන සාකච්ඡා කරමු. යම් යම් තොරතුරු අපිට සාකච්ඡා කරන්න පුළුවන් ඉදිරි වෙලාවකදී අපි කතා කරමු. අවසාන ප්‍රතිඵලය තමයි වෙනතුනේ අපිට අපේ හිතේ භෞතික විද්‍යාඥයෝ නොඑක විදිහ උත්සාහ කරනවා. භෞතික විද්‍යාඥයන් විතරක් නෙවෙයි මනෝ වෛද්‍යවරු ඒ වගේම උපදේශකයන් වෛද්‍යවරු මේ අංශවලින් මනස ශාරීරික පොතනද තියෙන කෙනෙක් ගැන නොඑක විදිහ පරීක්ෂණ කරනවා. හැබැයි මේ පරීක්ෂණ වලින් තාම හරි නිගමනයක් ආවේ නැහැ. බුදුදහම ඊට වඩා වාග් ඉදිරියට ගිහිලා තියෙන්නේ තනක් කියනට වඩා ඒ මොහොතේ මේ හේතු දෙක එකතුවකින් ඇතිවන ශක්තියක් විදිහට තමයි බුදුදහමේ හිත විස්තර කරලා තියෙන්නේ. ඒක කියන තුනේ එකතකින් අපි භෞතික දේවල් ඉගෙන ගන්නවා වගේම ධර්මය තුළින් ලබන අවබෝධයම තමයි ඇත්තම කවදාද දවසක අපට මේ ගැන පරිපූර්ණ අවබෝධයකට යන්න පුළුවන්කම තියෙන්නේ. මොකද අනිත් කිසිදු දෙයකින් මේ තරම් පරිපූර්ණ අවබෝධයක් අපට ලැබෙන්නේ නැහැ. විශේෂයෙන් සතර සතිපට්ඨානය තුළ චිත්තයිසික දෙකම අධ්‍යයනය කරන විදිහක් තියෙනවා. දැන් කායනපස්සනාවෙන් ශරීරය ගැන අධ්‍යයනය කරනවා, චිත්තානපස්සනාවෙන් හිත ගැන අධ්‍යයනය කරනවා, ධම්මානපස්සනාවෙන් චෛතසික ගැන අධ්‍යයනය කරනවා. මේ තුලින් ගැඹුරට යෑමෙන් තමයි පිනතනේ අභිධර්ම පිළිගත් ආශ්‍රිතව අපට නියම අවබෝධයක් ලබා ගන්න පුළුවන්කම තියෙනවා. හොඳයි පිනතනේ දැන් අපි තවත් භාවනාවක් කරා යමු වෙනවා. මේ තමයි ආනාපානසති භාවනාව. බුදුදහමේ තියෙන භාවනා කමඨහන් අතුරින් භාවනා කමඨාන 40ක් ගැන සඳහන් කළා. ඒ භාවනා කමඨාන 40 අතරින් 39ක් මේක පැත්තකට දාන්න පුළුවන්. ආනාපාන සතිය තනිකරම එක පැත්තකට දාන්න පුළුවන්. මොකක්ද ඒ වෙනස? අනිත් හැම කමඨහනක්ම යම් කිසි සිතුවිල්ලක් කුලින්ම තමයි විතරකයක් අරගෙනම තමයි විතරක නිරෝධය කිරීම සහ විතරක සමාධිමත් කිරීම කරන්නේ. නමුත් ආනාපාන සතියෙන් විතරයි මුලින්ම විතරක සංසිඳුවමින් යන භාවනා ක්‍රමයක් හැදෙලා තියෙන්නේ. ඒ නිසා බුදු සමයේ තියෙන භාවනා ක්‍රම අතුරින් ආනාපාන සති භාවනාවට සුවිශේෂී ස්ථානයක් හිමි වෙනවා විතරක් නෙවෙයි. ලෝකයේ පහළන සියලුම බුදුරජාණන් වහන්සේලා සම්මා සම්බුද්දත් වෙන්නේ ආනාපාන සති භාවනාව වැඩි වෙනින්. ඒ විතරක් නෙවෙයි බොහෝ රහතන් වහන්සේලා නිවන් දකින්නේ ආනාපාන සති වැඩි වෙනින්. වරක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් කිසි එක කාරණයක් වඩනකොට හතරක් වැඩෙනවා නම් ඒ හතර වැඩෙනකොට දෙකක් වැඩෙනවා නම් මෙහෙමයි එකක් වඩනකොට හතරක් වැඩෙනවා ඒ හතර වැඩෙනකොට හතක් වැඩෙනවා ඒ හත වැඩෙනකොට දෙකක් සංසම් වෙනවා කියලා. ඒ මොකන්ද? ඒ එකම එක ආනාපාන සතිය නැමැති එකම ධර්මතාවය වඩනකොට සතර සතිපට්ඨානෙ නැමැති කාරණා හතර වැඩෙනවා. සතර සතිපට්ඨානෙ වැඩෙනකොට සත්‍යබෝධ්‍යාන වැඩෙනවා කියලා. සත්‍යබෝධ්‍යාන වැඩෙනකොට විද්‍යා යොමුකේ සංසම් වෙනවා කියලා. හැබැයි මේක වෙන්නේ අනුකුප්පන් පරිචිතා යතා බුද්ධහෙන දේශිතා කියලා සඳහන් කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු අනුපිළිවෙල හඳුනාගෙනම අපි කරන්න ඕන. එකක් තමයි දුකේ හට ගැනීම හා නැතිවීම ගැන දැනුම පිළිබඳව වූ පටිච්චසමුප්පාදය පිළිබඳව පැහැදිලි අවබෝධයකින් මේ ගමන පටන් ගන්න ඕන. අනිත් අතින් ආනාපාන සතියේ තියෙන පියවර 16 ගැන අපි දැනුවත් වෙන්නත් ඕන. මේ දෙකම සම්පූර්ණ වුණොත් තමයි මේ ගමන් මගේ මේ කරුණ දෙක සම්පූර්ණ වෙන්නේ. මහා සතිපට්ඨානයේ සූත්‍ර වැනි තැන්වල පින්නතුනේ ආනාපාන සති භාවනාවේ මූලික පියවර විතරයි සඳහන් වෙලා තියෙන්නේ. නමුත් ගිරිමානන්ද සූත්‍රය, ආනාපාන සූත්‍රය, ආනන්ද සූත්‍රය වැනි තැන්වල ආනාපාන සතියේ ක්‍රම 16 ගැන සඳහන් වෙනවා. ක්‍රම 16 කියන්නේ හතර හතර බෙදලා කාය වස්තනාවට හතරයි, වේදන වස්තනාවට හතරයි, චිත්ත වස්තනාවට හතරයි, ධම්මාන වස්තනාවට හතරයි විදිහට ආනාපාන සතියේ හතර සතිපට්ඨානෙම වැඩෙන ක්‍රමයක් ගැන සඳහන් වෙනවා. අන්න ඒක තමයි කියන්නේ බුදුදහමේ වැදගත්ම ක්‍රමය හැටියට සඳහන් කරලා තියෙන්නේ. ඒ 16 වැඩෙන්න කෙනෙකුට දවසෙන් වැඩෙන්න පුළුවන්, කෙනෙකුට අවුරුදු 10කින් වැඩෙන්න පුළුවන්, කෙනෙකුට අවුරුදු 20ක් යන්නත් පුළුවන්. සමාන සතර හිත දිනු කරොත් තමයි ඒක වෙන්නේ. කෙසේ වෙතත් වෙනතුනේ අපි නැවත නැවතත් හිත දිනු කරමින් ආනාපාන සතිය වැඩීම සඳහා යොදන කාලය හැකිතාක් දුරට වැඩි කර ගන්නට ඕන. මේක ඉතාම සුවදායී සෞම්‍ය භාවනාවක් විදිහට සඳහන් කරනවා. අපි මේ භාවනා ක්‍රම වලින් වෙනතුනේ මානසික සුවේ විඳින ක්‍රම අපි ඉගෙන ගත්තොත් අපි වෙන තැනකට නිකරුණේ පරිවිදන් කළ සතුටු වෙන ක්‍රම වාක් අපි අඩු කර ගන්නවා. නිකන් කාලේ නාස්ති කරන දේවල් අපි වාක් අඩු කරනවා. ඊට වඩා අඩු වියදමකින්, අඩු මහන්සියකින්, අඩු කාලයකින් සතුට මානසික සුවේ ලබන ක්‍රමයක් බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළා තියෙනවා. අපි වාක් පාසනවන්තයි. ඉතින් මේ දහම ඉගෙනගෙන මේ දහම පුළුවන් තරම් දුරට පින්න තුනි ටිකෙන් ටික හරි ජීවිතේට භාවිත කරන්න ඕන. අපට පින්නතුනේ මේ ධම්මගේ අමාරුව තියෙන්නේ ටිකක් දුර යනකම් විතරයි. කාලයක් මේක භාවිත කළා හරියට අර රේල් පාරෙන් පිට පැනපු කෝච්චිය පෙට්ටිය අර රේල් පීඩ දෙකට නැංගල තියෙන වගේ. රේල් පීඩ දෙකට කෝච්චි වෙටි තිබුණා මත එතනදී අපි තල්ලු කරන් හරියන්න පුළුවන්. ඒකට තියාගන්න විතරයි ඕනේ. අන්න ඒ වගේ තමයි පින්නතුනේ යන්නේ මත්තමක් වෙනකන් විතරයි ටිකක් මහන්සි වෙන්නට ඕනේ. ඊට පස්සේ මේකම Tamanta සතුට දෙන්න කාරණාවක් පත් වෙනවා. ඒක එන්නෙන්නම ඒ තුනම තමයි යනවා. දැන් ලොකු කොටයක් වුණා. ලොකු බර කොටයක් වුණා සතුට දෙන්න වැඩයින පුළුවන්. එච්චර අමාරු වෙන්නේ නැහැ. අන්න ඒ වගේ තමයි පිනතුනි මේ ජීවිතයේ භාවනාව කියන එක යම් සම්මතමක එනකම් මහන්සියෙන් කැපීමෙන් කරෝතින් මේක සතුට දැනෙමින් තව තවත් තමයි මේ ධර්ම මාර්ගයේ ඉදිරියට යන හැකියාව ලැබෙනවා මේ භාවනාවේ අනිසංසයක් විදියට. ඉතින් ඉහිදී ආනාපාන සතිය පිළිබඳව පින්නතුනි අපි ඒ පියවර ටික කලිනු සැත්තෙම අපි මේක ප්‍රගුණ කළා. අදත් අපි උත්සාහ කරනවා මේ සතිපට්ඨානයට අදාළ ආනාපාන සතිය පියවර ටික ප්‍රගුණ කරන්න. අපි මේ වචන හැටියට සඳහන් කරනවා අපි දැනට මේක භාවිත කරමින් ටිකෙන් ටික කරුණු සාකච්ඡා කරනවා. අපි භාවනා වඩනවා. පින්නතොන්ට ගෙදර ගිහිලා තවදුරටත් මේ පියවර ටික හොඳට බලලා තව තවත් තමන්ගේ දැනුම දිනු කරගන්න පුළුවන්. ඒ සඳහා මඟ පෙන්වීමක් කරන ගමන් දැන් පින්නතුනි අපි ටික ටික හුරු වෙමු ආනාපාන සතිය වඩන්නට. ඒ ආනාපාන සතියෙන් ලැබෙන මානසික සුවය දිනු කරගන්නට අපි යන්ති පිළිවෙත පෙරහුරුවක් කරමු ඉදිරි කාලයේදී. හොඳයි පින්නතුනි අපි දැන් සූදානම් වන්නේ ආනාපාන සති භාවනාව සුදු කරන්නට. ආනාපාන සතිය කියලා කියන්නේ අපි නිරතුරුවම සිදු කරන හුස්ම ගැනීම හා පිට කිරීම පිළිබඳව අපේ සිහිය හා නොවන යොදමින් අපේ හිතේ දියුණුවක් ඇති කර ගැනීමට අපි දරන උත්සාහය. මෙහිදී අපි පින්නතුනි සිහි කරන්නේ ඊටාම ස්වාභාවික සිදුවන හුස්ම ගැනීම සහ පිට කිරීමට අපේ සිහිය යෙදවීමයි අපි දැන් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ආයාසයෙන් බලෙන් හුස්ම ගන්න එපා. ඊටාම සරලව සැහැල්ලුවෙන් රිලැක්ස් විදියට තමන්ව සිදුවන හුස්ම ගැනීම හා පිට කිරීම ගැනයි අපේ සිහිය යොදවන්න බලාපොරොත්තු වෙන්නේ. පින්නතුනි තමන්ගේ ඉරියව්ව ගැන මොහොතක් සිහිපත් කරන්න. තමන්ගේ පාදාන්තයේ පටන් හිස දක්වා තමන්ගේ ඉරියව්ව ගැන හොඳ අවධානයක් ඇති කරගන්න. තමන්ට දැනෙනවා දැන් මේ මොහොතේ තමන්ගේ හුස්ම ගැනීම හා පිට කිරීම පිළිබඳව නාසිකාග්‍රේවා මුඛරිණිකේවා කියපු ආකාරයට නාසයේ කෙළවර හෝ උඩුතලයේ ආසන්නයේ හුස්ම ස්පර්ශ වෙන ස්ථානය පිළිබඳව සිහිය පවත්වා ගනිමින් අපි දැන් ආනාපාන සතිය වඩන්නයි සූදානම්. හුස්ම ඇතුළු වෙනකොට හුස්ම ඇතුළු වෙනවා කියන අවබෝධය ඇති කරගන්න. හුස්ම පිට වෙනකොට හුස්ම පිට වෙනවා කියන හැඟීම ඇති කරගන්න. නාසය ආශ්‍රිතව හොඳට සිහි පිහිටුවා ගනිමින් හුස්ම ඇතුළු වීම සහ පිටවීම ගැන ස්වාභාවික සිද්ධියට අපි හොඳට හිත තියාගෙන ඉන්නේ. වර්තමාන අරමුණ ගැන සම්පූර්ණම අවධානය සිටින්නේ හුස්ම ඇතුළු වෙනකොට හුස්ම ඇතුළු වෙනවා කියන හැඟීමත් හුස්ම පිට වෙනකොට හුස්ම පිට වෙනවා කියන හැඟීමත් අපි ඇති කරගන්නවා. මැතුළු වෙනවා පිට වෙනවා හුස්මතුළු වෙනවා පිට වෙනවා ඉතාම සරලව සිදුවන හුස්ම ගැනීම හා පිටවීම පිළිබඳව මා සම්පූර්ණ අවධානයෙන් දැන් පසු වෙන්නේ. දීර්ඝව හුස්ම රැල්ල ඇතුළ වෙනකොට මට තේරෙනවා දැන් දීර්ඝ හුස්ම රැල්ලක් කියලා. දීර්ඝව හුස්ම පිට වෙනකොට හුස්ම පිට වෙන බවත් මා දන්නවා. දීර්ඝං වාස සන්තෝ දීර්ඝං අස්ස සානීති පජානාති. දීර්ඝං වාස සන්තෝ දීර්ඝං අස්ස සානීති පජානාති. ඒ වගේම හුස්ම ඇල්ල ටිකෙන් ටික සිවුම් වෙන ගතියක් එනකොට මා ඒකත් හඳුනා ගන්නවා. දැන් කලින්ට වඩා මට කෙටි හුස්මක් එන්නේ කියන එකත් මම තේරුම් ගන්නවා. හුස්ම ගන්නවා හුස්ම පිට කරනවා. රත්සන්වා අස්ස සන්තෝ රත්සන් අස්ස සාමීති පජානාති. රත්සන්වා අස්ස සන්තෝ රත්සන් අස්ස සාමීති පජානාති. කෙටියෙන් හුස්ම වැටෙන අවස්ථාවලදී මට තේරෙනවා හුස්ම ගැනීම හා පිට කිරීම කෙටියෙන් සිදුවෙන බව. මට ටිකෙන් ටික දැනෙන්න ගන්නවා හුස්ම ගැනීම පිළිබඳව සම්පූර්ණ අවබෝධය. හුස්ම කය පිළිබඳව පරිපූර්ණ අවබෝධයෙන් යුතුව මම හුස්ම ගැනීම හා පිට කිරීම සිදු කරනවා. සම්බකාය පටි සම්මේදී අස්ස සිතානීති සික්ඛති. සම්බකාය පටි සම්මේදී පස්ස සිතානීති සික්ඛති. හුස්ම ගැනීම හා පිට කිරීම පිළිබඳව පරිපූර්ණ අවබෝධය මම හුස්ම ගැනීම හා පිට කිරීම සිදු කරනවා. මගේ හුස්ම ගැනීමේ ක්‍රියාවලිය කෙනෙක් සංසිඳන ගතියක් මට දැනෙනවා. හුස්ම කයේ සෑහළු භාවය මට කෙලින් දෙක දැනෙනවා. පස්සම්බයං කාය සංඛාරං අස්ස සිස්සාමි සම්බයං කාය සංඛාරං අස්ස සිස්සාමි චිත්තකති. මගේ ශරීරයේ ඇසුරෙන් සිදුවන හුස්ම ගැනීම පිටවීම හදාලෝමේ ක්‍රියාවලිය මනමින් දකිමින් අවබෝධයෙන් හුස්ම ගැනීම පිට කිරීම සිදු කරනවා. මේ හුස්ම ගැනීම පිට කිරීම සිදුවන්නේ කබලින්කාර ආහාරයෙන් නිර්මාණය වුණු මේ ශරීරය ඇසුරු කොට තියෙන කරුණක් නිසා බව මා දැනගෙන තේරුම් ගන්නවා. මගේ සිත දිගින් දිග ප්‍රීතිය දරා නැඹුරු වෙනවා. සිතේ සමාධිමත් බවත් එක්ක මට කියමින් හුස්ම රැල්ල මත හිත සමාධිගත වීමත් සමඟ ප්‍රීතියක් දැනෙන ගන්නවා. ප්‍රීති පටිසං වේදී අස්ස සිස්සාමි තිස්සති. සීති පටිසං වේදී අස්ස සිස්සාමි තිස්සති. සිතට දැන මේ ප්‍රීතියත් සමගම මගේ ශරීරයටත් මේ ආලම්පන සිත භාවනාවේ සුවය මට දැනෙනවා. සැහැල්ලුව පහසුව මට ජීවිතයට දැනෙනවා. සුඛ පටිසංවේදී අස්ස සිතාමි තිසිතති. සුඛපටිසං වේදී පස්සසිතාමි තිසිතති. හුස්ම ගැනීමත් පිට කිරීමත් මා ඉතාම සිහියෙන් සරලව සිදු කරනවා. මගේ සිහිය නාසයේ කෙළවර තබා ගනිමින් වර්තමාන මොහොත තුළ සිදුවන ආස්වාස ප්‍රස්වාසයේ පිළිබඳ මා පරිපූර්ණ අවබෝධයෙන් හුස්ම ගැනීම හා පිට කිරීම නොකඩව සිදු කරනවා. ගන්නවා පිටකර මට චිත්ත සංඛාරයන් විතක්ක විචාරයන් දැනෙනවා. හිතේ ඇතිවන විතක්කයන් සහ ඒ විතක්කයන් විනිශ්චය කරන ස්වභාවයත් මට මේ තුළින්ම දැනෙන ගන්නවා. මායවත් ඉතාම මැනවින් දකිමින් ඒ කිසිදු දේහ සිටේ ඇලීමක් පෝඩ ගැටීමක් ඇති කර නොගෙනමින් මම තා දුරටත් ආනාපානසති භාවනාව තුළ මගේ සිත මා පිහිටුවා ගන්නවා. චිත්ත සංඛාර පටේ සංවේදී අත්ථ තිස්සානීති සික්ඛති. චිත්ත සංඛාර පටේ සංවේදී පස්ස තිස්සානීති සික්ඛති. චිත්ත සංඛාරයන් විතක්ක විචාරයන් හඳුනා ගැනීමත් සමගම යැයි ආනාපානසතියේ හිත පිහිටවීම තුළින් ඒ චිත්ත සංඛාරයන් විතක්ක විචාරයන් සංසිඳෙන ස්වභාවයක් මට දැනෙනවා. චිත්ත තුළම චිත්ත සංඛාරයන් ප්‍රසන්න ආකාරය සංසිඳන ආකාරය දැකමින් මම හුස්ම ගැනීම හා පිටිකිරීමෙහි තවදුරටත් මගේ හිත මං යොදවනවා. පස්සම්බයං චිත්ත සංඛාරං අස්ස සිස්සාමේති සික්ඛති. පස්සම්බයං චිත්ත සංඛාරං පස්ස සිස්සාමේති සික්ඛති. මේ අවස්ථාවේදී වේදනාවන් පිළිබඳව මට අවධානය අවබෝධයක් ඇති වෙනවා. කායික හෝ මානසිකව ලැබෙන සැප දුක් ආදී සියලු වේදනාවන් ස්පර්ශයේ නිසා ඇතිවන බව, ස්පර්ශයේ නිරුද්ධ වීමෙන් වේදනාව නිරුද්ධ වෙන බව මානෝනින් දකිනවා. මට ලැබෙන වේදනාවන් ආයතන වලට හෝ ස්පර්ශයට ඇති නොවන දෙයක් බව, ඒ හේතුවෙන් ඇතිවන දෙයක් බව මානවලින් දකිනවා. ස්පර්ශය ඇතිවීමෙන් ඇතිවන වේදනාව පෙර නොතිබී හටගෙන ස්පර්ශ නිරෝධය තුළින්ම ඒ මොහොතේම නැති වෙන බව මානවලින් මනවින් දකිනවා. ස්පර්ශයෙන් හටගන්න වේදනාව ස්පර්ශ නිරෝධ වීමෙන් එතනම නිරුද්ධ වෙන බව පිළිබඳව මානවරින් දැකීමෙන් තවදුරටත් මා ආස්වාස් ප්‍රාස්වාදයේ යෙදෙනවා. වේදනා පිළිබඳව ඇස්කන්නා සාරේ ඉන්ද්‍රිය වලට එන රූප ශබ්දාදී අරමුණු විශ්ින් ඇතිවන සැප දුකාදී වේදනා පිළිබඳව අවබෝධය යුතුවන ඒ කිසිදු වේදනාවක් පිළිබඳව ඇලීමක් හෝ ගැටීමක් ඇති කර නොගෙන උපේක්ෂාසාගතවය තුළ බලමින් මම තව දුරටත් ආස්වාදයේ පාස්වාදයේ පිළිහික්මෙනවා. මට දැන් වඩ වඩාත්ම ආස්වාද ප්‍රත්‍යක්ෂය තුළ හිත පිහිටවීමත් සමගම මගේ හිතේ ස්වභාවය මට ප්‍රකට වෙනවා. සිතේ ස්වභාවය ගැනීම ප්‍රකට කර ගනිමින් මාතව දුරට ආනාපාන සතිය තුළ හිත වෙනවා. බාහිර අරමුණු පිළිබඳව කිසිදු අවධානයකින් තොරව නාසයේ පෙරවර උස්ම ගැනීම හා පිට කිරීම පිළිබඳව පරිපූර්ණ අවධානය පවත්වා ගැනීම ආස්වාද ප්‍රස්වාදයේ ප්‍රමාණවත් වෙනවා. ආස්වාද ප්‍රස්වාදය සම්බන්ධව හිතේ ස්වභාවය මා තේරුම් ගනිමින් සිත අවබෝධ කර ගනිමින් සිතේ ස්වභාවය මනමින් පිළිගෙන දැක්මෙන් මාස්වාද ප්‍රස්පාදයෙන්වා චිත්තපටි සංවේදී අස්සචිත්තාමිති සික්ඛති චිත්තපටි සංවේදී පස්සචි සිත දැන්පත් වීමත් සමගම මගේ සිතේ ඇතිවන ප්‍රසන්න භාවයේ සතුට ප්‍රමෝදයේ තවතවත් වර්ධනය වෙනවා. වඩාත් ප්‍රසන්න බවකින් මගේ මනස ගැන අවබෝධය මට දේවි වෙනවා. ආස්වාද ප්‍රස්වාස භාවනාවේදී මා සමග මේ ප්‍රසාදයේ මොසු ප්‍රසන්න බව සමග තවදුරටත් මම ආස්වාද ප්‍රස්වාස පිළිබඳව සිහි ආනාපාන සතිය දෙනවා. හුස්ම ගැනීමේදී හුස්ම ගන්නා බවත් හුස්ම පිළිගැනීමේදී හුස්ම පිළිවෙන බවත් පිළිබඳව වඩ වඩා මා පරිපූර්ණ අවබෝධය යුතුව හික්මෙමින් ආනාපාන සති භාවනාවේ දෙනවා. අමිත්තමෝදයං චිත්තං අස්සචිත්තාමීති සික්ඛති අමිත්තමෝදයං චිත්තං අස්සචිත්තාමීති සික්ඛති වඩ වඩා මා අත්සන් පස්සන් චේතන අකුසල මෝරයන්ගේ සිත මෙලිමෙන් වඩ වඩා මා භාවනාව කියලා ගැඹුරට යනවා. විමෝචයං චිත්තං අත්ථ සිත්සාමේ චිත්තති. විමෝචයං චිත්තං පස්ස සිත්සාමේ චිත්තති. වඩවඩා මගේ සිත සැහැල්ලුවටපත් වෙනවා, සංසිඳීමටපත් වෙනවා, විමුක්තියටපත් වෙනවා. සමාධයන් චිත්තං අත්ථ සිත්ථානේ තිසික්ඛති. සමාධයන් චිත්තං පස්ස සිත්ථානේ තිසික්ඛති. මගේ හිතේ තියෙන ස්වභාවය වඩ වඩා මා තේරුම් ගන්නවා. සිත හැම මොහොතේම හටගෙන නිරුද්ධ වෙන දෙයක් බව, මේ ආස්වාද ප්‍රසන්නතාවය සමඟ මා ප්‍රත්‍යක්ෂ කරනවා. ඊටාම ශනිකව හටගෙන ශනිකව නිරුද්ධ වෙන මගේ හිතේ අනිත්‍ය ස්වභාවයුක්ත දෙයක් නේද කියලා මට තේරෙනවා. ඒ සිත පෙරනොති දීහටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙන ස්වභාවයන් බව මා දැනගෙන තේරුම් ගන්නවා. සිත සමග මැති වෙන චෛතසික සිත සමග මැති වෙලා සිත සමගම නිරුද්ධ වෙන දෙයක් බව මා දන්නවා. ආස්වාද ප්‍රසාදයේ තුල මගේ සිත සමාධිමත් වීමත් සමගම මේ සිත සයිසිකාංගේ ඇතිවන ක්ෂණික ඇතිවීම හා නැතිවීම මා මොනින් පිළිසිඳ දැනගන්නවා. හැම මොහොතේම චිත්තසයිතිකෙම සුවෙච්ච රූප වේදනා විඥාන කියන මේ සියලුම දේ පංචකාමස්කන්ධය හැම මොහොතෙම හටගෙන හැම මොහොතෙම නිරුද්ධ වෙන අනිත්‍ය ස්වභාවයුක්ත දෙයක් බව මා මොනින් දකිනවා. තාවකාලිකව සිහිය පිහිටුවා ගනිමින් ආනාපාන සති භාවනාවේ හික්මෙමින් සිත සමාධිමත් කරමින් වර්තමාන මොහොත තුළ තවත් වර්තමාන සිත පවත්වා ගැනීමට උත්සාහ කරනවා. බාහිර කිසිම දෙයක් තුළ හිත බැස නොගෙන චිත්තසයිතිකයන්ගේ නිරතුරු වැඩිව අනිත්‍යතාවය මේ ආස්වාද ප්‍රසන්නතාවය සමග මා මනරින් ප්‍රත්‍යක්ෂ කරනවා. අනිච්ඡානුපස්සී අත්ථ සිත්ථානේ තිසික්ඛති. අනිච්ඡානුපස්සී පස්ස සිත්ථානේ තිසික්ඛති. තවදුරටත් මා ආස්වාස ප්‍රස්වාසයේ තුළ මගේ හිත තේරවා ගැනීම වඩ වඩා සිත සමාධිමත් කරනවා. අනිත්‍ය දැකීමත් සමගම හේතුඵල ධර්මයේ හට ගැනීම හා නිරෝධය දකින මට කිසිදු දෙයක් යෑමක් නොගන්නා විරාගී ස්වභාවයක් මාගේ මනසේ ඇති වෙනවා. රූප වේදනාදී කිසිදු දෙයක මගේ හිත බැස නොගන්නා විරාගී මනසක් මා තුළ හට ගන්නවා. අතීතයේ හෝ වර්තමානයේ මා දකින ආසන දැනෙන කිසිදු දෙයක් ස්ථිර නොවන බව, ඒ හැම දෙයක්ම මොහොතෙන් හටගෙන ඒ මොහොතෙම නිරුද්ධ වෙන දෙයක් බව මා මනරේ ප්‍රත්‍යක්ෂ කරමින් ආස්වාද ප්‍රස්වාදයේ මායෙනවා. විරාගානුපස්සී අස්ස සිස්සාමි පිසිද්ධති. විරාගානුපස්සී පස්ස සිස්සාමි පිසිද්ධති. උස්ම ගන්න ආරයට උස්ම ගන්න ආවවත් උස්ම පිටවෙන විට උස්ම පිටවෙන බවත් පිළිබඳව මා පරිපූර්ණ අවබෝධය යුතුව නාසයේ කෙළවර හිට පිටවා ගනිමින් සාමාන්‍ය ආස්වාස් ප්‍රස්වාසය ගැන පරිපූර්ණ අවබෝධයෙන් උස්ම ගැනීමත් පිටකිරීමත් මා සිදු කරනවා. කන්ද පංචකයේ නිරුද්ධ වීම මා දකිමින් හැම මොහොතේම හටගෙන හටගන්නා ස්කන්ධ පංචකය හේතු නැතිවීමේ නිරෝධයට පත්වන බව මා දැනෙමින් ප්‍රත්‍යක්ෂ කරනවා. නිරෝධානුපස්සී අස්ස සිස්සාමි පිසිද්ධති. නිරෝධානුපස්සී අස්ස සිස්සාමි පිසිද්ධති. ආස්වාද ප්‍රස්ථාතිය තුළ යැයි මාගේ සිත බහිර කරන්නේ ස්කන්ධ පංචකයේ සමුදේ වැය දකින හට ගැනීම නිරෝධය දකින මා අතීතේ හෝ වර්තමානයේ හෝ ගත් කිසිදු අරමුණක් කෙරෙහි නොයෙනී මැටි කර ගනිමි. කිසිදු දෙයක් කෙරෙහි සිත බැස නොගනිමි. ඒ හැම දෙයක්ම නිරුද්ධ වූ අතීතයක් පමණක් බවත් වර්තමානයේ මායෙන්නේ සිහි කරන විට නැවතෙහි සමුදය හටගත් බවත් ඒ වහාම නිරෝධ වෙන බවත් නොනින් දක්මින් මාන කිසිදු රෝපාදී අරමුණක් නිත්‍ය සුභ සැප ආත්ම වශයෙන් නොගෙන ඒ කිසිදු දෙයක් කෙරෙහි නොයෙමින් මාහුස්ම ගැනීම හා පිටකිරීම සිදු කරනවා. පටිනිස්සංගානුපස්සී අස්ස සිස්සාමි පිසිද්ධති. පටිනිස්සංගානුපස්සී පස්ස සිස්සාමි පිසිද්ධති. මගේ ජීවිතය යනු ස්කන්ධ පංචකයේ පමණක් බවත් සමස්ත ජීවිතයම ස්කන්ධ පංචකයෙන් සැදුම දෙයක් බවත් ඒ ස්ථිරවන බවත් නම් ඒ මොහොතේ හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙන ස්වභාවයන් බව මා ඉතාම මැනවින් අවබෝධ කරගන්නවා. සම්මා සම්බුදු සසුන පමණ ලැබී හැකි මේ උතුම් අවබෝධය මා ලබා ගන්නා උසාවිතේ මගේ අතේ පුණ්‍ය මහිමේ ආනිසංස විදියට මේ ගෞතම සම්බුද්ධ ශාස්ත්‍රය තුළ ස්කන්ධ පංචකයන්ගේ සමුදය වැළඳන මා යන්නේ ඒ තුළ සිට පිටවා ගනිමින් මා ඇසින් දකින කණෙන් අසන මේ සියලු ස්වභාවයන් ස්කන්ධ පංචකයක් පමණක් බව යැයි ස්ථිරව පවත්නාලයක් නොවන බව ඒ මොහොතෙහි හේතු ඇති වෙට හටගෙන හේතු නිරුද්ධ වීමෙන් නිරුද්ධ වෙන ස්වභාවයක් බවත් මා ඉතාම මැනවින් තේරුම් ගනිමින් හුස්ම ගැනීම හා පිට කිරීම තවදුරටත් සිදු කරනවා. ඒ සඳහා කරපු පෙර ගුරුවක් වගේ ආරම්භයක් වගේ අදාපු මේ වැඩමුළු භාවනාව. ඉතින් මේ හැම දෙයකින්ම බුදුරජාණන් වහන්සේ දේශනා කළේ කෙලෙස්වල විමුක්තියට පත්වන්නට. ඒ සඳහා පින්නතුනි නිතරම අපේ ජීවිත තුළ වැඩෙන ප්‍රධාන කාරණයක් තමයි සත්බොධ්‍යංගය කියන කාරණය. සත්බොධ්‍යංගය වැඩීමේ ප්‍රතිඵලයක් විදියටයි විද්‍යා විමුක්තිය සාක්ෂාත් වන්නේ. ඒ සත්බොධ්‍යංගය වැඩෙන්නේ සතර සතිපට්ඨානයේ නැමැති භූමිය තුළ. කායනුපස්සනා, වේදනුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියන මෙන්න මේ සතර සතිපට්ඨානය තුළයි පින්නතුනේ බොධ්‍යංග ධර්ම වැඩෙන්නේ. ඒ සතර සතිපට්ඨානය වැඩෙන නම් අපේ කය වචනේ සිත කියන මේ තුන්දර ත්‍රිවිධ සුචරිතය නිතරම අපි ඇති කර ගන්නට ඕන. කයින් වචන කතා කරද්දී, සිතින් සිතුවිලි හිතද්දී, ශාරීරික පැහැදිලි කියන මේ තුන් ආකාරය තුළදීම අපේ හිත පිනොතනේ උපරිම වශයෙන් කුසලයේ තුළ පවත්වා ගන්නට අපි උත්සාහ ගන්නට ඕන. අන්නේ විදියට පින්නතුනි අපට ත්‍රිවිධ සුචිතය ඇති කරගන්න පුළුවන්කම තියෙන්නේ ඇස් කන් ආස්කාන ඉන්ද්‍රිය ගැන. ඉන්ද්‍රිය සංවරයක් අපේ තියෙන තෝර. දකින රූප ගැන, අහන ශබ්ද ගැන නිතරම හිත දුවනවා නම් වෙනතුනේ අපේ හිතේ කුසලයේ වැඩෙනවා අඩුයි. එනිසා නිතර නැත් සනාසාලේ ඉන්ද්‍රිය තුළ නිතරම සිහ පාස්වා ගැනීමෙන් සිහියෙන් නුවණින් මත කටයුතු කරන්නට අවශ්‍ය වෙනවා. ඒ ඉන්ද්‍රිය සංවර ඇතිවන්නේ සිහිය හානුවන තුළයි. ඒ සිහිය නුවණ ඇති කරගන්න නම් යෝනිසෝ මනසිකාරයේ නුවණින් මෙනෙහි කිරීම අවශ්‍ය වෙනවා. ඒ යෝනිසෝ මනසිකාරයේ දිනුවන්නේ ශ්‍රද්ධාව කියන ප්‍රමාණයට. ශ්‍රද්ධාව දිනුවන්නේ සද්ධර්මයෙන් ශ්‍රවණය කරු ප්‍රමාණයට. ඒ සද්ධර්මය ශ්‍රවණය කරන ලැබෙන්නේ කල්යාණ මිත්‍රයන් මොනගහන ප්‍රමාණයට. ඒ කල්යාණ මිත්‍රයන්ගේ රැකවරණය අපට ලැබෙන්නේ, කල්යාණ මිත්‍රයන්ගේ අනුශාසන ලැබෙන්නේ අපේ ළඟ සත්පුරුෂ ගති ගුණාංග, පරිත්‍යාග ශීලීත්වය, අවංක බව ආදී ගුණාංග, නිර්හංකාර බව ආදී ගුණාංග අපේ ළඟ තියෙනකොට. ඉතින් ඒ සියලු ගුණාංග දිනෙන් දින වර්ධනය කරගැනීමෙන් මේ ගෞතම සම්බුද්ධ ශාසනය තුළ සනාතන රැකවරණය ලබා ගැනීමට අපි හැම දෙනාම අප්‍රමාදීව කටයුතු කරමු. ඒ සඳහා ඔබ හැම දෙනාටම තෙරුවන් සරණින්. නිරෝගී රෝගී සම්පත්තිය, දිගාසිරි සම්පත්තිය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පින්නතනේ අද මේ පින්කම සමගාමීව විශේෂ පුණ්‍යානුමෝදනා කිරීම කිහිපයක් කරන්න බලාපොරොත්තු වෙනවා. පසුගිය දිනවල අපෙන් සමගත්තු අපත් සමගයකට දේවත් වෙලා මියගිහිපු බොහෝ දෙනෙක් මේ අවස්ථාවේදී පින් බලාපොරොත්තුෙන් සිටිනවා. පින් බලාපොරොත්තු කිරීමට බලාපොරොත්තු වෙනවා. ඉතින් එයට අපි පුණ්‍යානුමෝදනා කිරීම මේ ඉතාම වැදගත් අවස්ථාවේ යුතුයකමක් වශයෙන් කරනවා. සාමාන්‍ය කෙනෙක් මියගේ කෙනෙක් වෙනුවෙන් පින් අනුමෝදන් කරන්නේ සාමාන්‍ය දානයක් දීලා නැත්නම් සුදු වෙනදා පූජා කරලා. නමුත් අපි ඊට වඩා පුරා දවසක් ධර්ම ශ්‍රවණය කරලා සම්පිරිදස්සනා භාවනා වඩලා දන් දීලා බුද්ධ පූජා කරලා මේ නොයෙක් ආකාරයෙන් රැස් කරගත් මහා බලවත් කුසලය එමියගේ ඥාතීන්ට අනුමෝදන් කරන්නයි බලාපොරොත්තු වන්නේ. මීට සරි දෙකකට පමණ කලින් මියගිය ඒලියන් ගුණවර්ධන මහත්මයාට පුණ්‍යානුමෝදනා කිරීමට බලාපොරොත්තු වෙනවා. පින තුන් දානවා චන්ද්‍රාදීක්ෂණියගේ දැබර සාන්පුරුෂයයි ඒලියන් ගුණවර්ධන මහත්මයා කියලා කියන්නේ. ඒ සංජය මහත්මයා ප්‍රධාන දෝදරුවන්ගේ දැබර පියතුමා. ඉතින් එතුමා ජීවත් වෙන කාලේ බොහෝ උදව් උපකාර කරමින් දරුවන්ගේ පියතුමාට සැලකුවා. මිය ගියාට පස්සේ ඒ මෑණියන්ට පුණ්‍යානුමෝදනා කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම පින්තුනි පසුගිය දිනවල මිය ගිය පාලි ලෙවුල මහත්මයාට පුණ්‍යානුමෝදනා කිරීමට බලාපොරොත්තු වෙනවා. නිලානි ලෙවුල මහත්මියගේ දැබර සංගෘෂයා පසුගිය දිනවල මේ ලෙවුල මහත්මයා මිය ගියා. ඒ උපාලි මහත්මයාටත් අපි මේ අවස්ථාවේදී පුණ්‍යානුමෝදනා කරනවා. මේ වෙලාවේ තුමාගේ පාන්සල සිදුවන අවස්ථාව. ඉතින් මේ අවස්ථාවට සහභාගී බොහෝ දෙනෙකුත් උපාලි මහත්මයාගේ පින්කමට යන බලාපොරොත්තු වෙමින් හිටියා. නමුත් ඔබ ඉගියාට වඩා හොඳින් ඒ යුතුකම කරනවා කියන විදිහට සතර ඇති කරගන්න ඒ ඥාතීන්ට ප්‍රකාශ කරන්න ඔබ මෙහෙම පින්කමට සහභාගී වුණා කියලා. ඉතින් ඒ ගැනත් විතර සතුටපත් වෙන්න පුළුවන්. ඒ වගේම පිළකාද සිල්වා ජයසේකර මහත්මියට පුණ්‍යානුමෝදනා කිරීමට බලාපොරොත්තු වෙනවා. අයෝමා අරන්පත් මහත්මියගේ දයාබර මෑණියන්ට. ඉතින් මේ නම් සංහන් කළ ඥාතීන් ඇතුළු ඒ වගේම අපලමින් මියගිය තවත් බොහෝ ඥාතීන් ඉන්නවා. මෙතන ඉන්න පින්නතුන්ගේ මව්ද මාපියන්, චන්ද්‍රක්කගේ ආදරණීය මව්ද මාපියන්, ඒ වගේම චන්ද්‍රයියගේ ආදරණීය මව්ද මාපියන්. ඉතින් සමහර ඇත්තන්ට අවසන් කටයුතු වලට සහභාගී වෙන්න බැරුණ ඉතින් ඒ හැම දෙනාමත් අපි සීකල්ලා ඒ හැම දෙනාටම පුණ්‍යානුමෝදනා කරමු. ඉතින් මේ බොහෝ දෙනෙක් ඉතාම සත්පුරුෂයි අපි දන්නවා. නිතර බණ භාවනා කරන, දන් දෙන, පන්සලේ දිනුව සඳහා අපමණ කැපවීම කරන අය. චන්ද්‍රය ප්‍රධාන මේ හැම දෙනෙක්ම අපි දන්නවා. මේ පන්සලේ දිනුව වෙනුවෙන් බොහෝ කැපවීම කරන පින්නතුන්. ඉතින් මේ පින්නතුන් මේ පන්සල වණ්ඩික සලසන්න මේ පිටුපස්සෙන් ඉඳගෙන බොහෝ දෙනෙක් උදව් කරනවා. ඒ උදව් නිසායි ඔබ බොහොම පහසුවෙන් මේ පින්කම් කරන්නේ. ඉතින් හැම දිනකටම අපි ආශිර්වාද කරන ගමන් ඒ චන්ද්‍රයයා ප්‍රධාන හැම දිනාගේම නම් නිගිය යන්තා ඥාතිතරාදීන් පිළිබලාපොරොත්තුකින් සිටිත්නම්. ඒ විතරක් නෙවෙයි මේ විශ්වයේ යම් කිසි තැනක පින් අපේක්ෂාවෙන් අවිචේ පටන් බවාග්‍රේ දක්වා යම්තා සත්‍යන්තින් අපේක්ෂාවකින් සිටිනවා නම් ඒ සියලු සත්‍යෝ මේ පින් අනුමෝදන්ව සුපත්ත්වා ආහාර පාන ඇඳුම් කැඳුම් නිවාස ආදී මේ පිණින් ලබත්වා. ඒ වගේම යැත්තන් සුගතිගාමි වෙත්වා. අවසන උතුම් වූ නිවනින් සැනසෙත්වා කියන පැතුමෙන් අපේ තැන් වැඩලා පුණ්‍ය අනුමෝදනා කරමු. පින්නතුන් කිහිපදෙනෙක් සහභාගි වෙන්න, අනිත් අය ගාථාව කියලා ඒ සඳහා සම්මාදන් වෙන්න. ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං මේ ඥාතීනං සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු යථාවාරිවහා පෝලා පරිපූරෙන්ති සාගරම් ඒවමේවයිතෝ දින්නම් තේතානං උපපප්පති පුන්නමේ උදකං වට්ඨං යථානින්නම් පවන්දති ඒවමේවයිතෝ දින්නම් තේතානං උපපප්පති පති සාදු සාදු සාදු. දැස් කරගත් මේ සියලු පුණ්‍ය ධර්මයන් අපේ දෙවියන්ට අනුමෝදන් කරමු. අපේ මේ කටයුතු පහසු කරගන්න, මේ කටයුතු ආශිර්වාද කරන, පිනතුන්ගේ ජීවිතවලට ආලෝකයේ සපයන ආශිර්වාදයේ සලසන මේ විශ්වගත යන්තා තීංගන්ති දෙවියන් වෙත්නම් ඒ සියලු දෙවියෝද මේකේ අනුමෝදන්ව යත්තාගේ ජීවිතවල වර්ධනය කරගන්නා ගමන් පින්නතුන් සිදු කරන සියලු දහම කටයුතු හොඳින් සිදු කරගන්නට දෙවියන්ගේ ආශිර්වාදයන් සැලසේවා කියන පැතුමින් අපේ දෙවියන්ට පුණ්‍යානුමෝදනා කරමු. ආකාශට්ටාච බුම්මට්ටා දේවානාග පුඤ්ඤං ධම්මනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාශට්ටාච බුම්මට්ටා දේවානාග මහින්දිකා පුඤ්ඤං ධම්මනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාශට්ටාච බුම්මට්ටා දේවානාග මහින්දිකා පුඤ්ඤං ධම්මනුමෝදිත්වා චිරං පාන්දර පටන් මේ අවස්ථාව දක්වා තමගේ ජීවිතේ ඉතාම වැදගත් පුණ්‍ය කර්මයකට සහභාගී වුණා. තමගේ සිත දියුණු කරන වැඩ පිළිවෙල කෙරුණා. උදෑසන පටන් තමගේ ජීවිතේ තේරුම් ගැනීමෙහි උත්සාහය කෙරුණා. සිත ප්‍රඥාව අපි දියුණු කළා. ඉතින් අපි සැසර බොහෝ පින්කම ලබාගත් මේ වටා පිටාවෙන් සම්පත්තලින් අපි උපරිම ප්‍රයෝජන ගන්න අවස්ථාව තමගේ සිතට ආහාරයක් දීපු අවස්ථාව. මේ ආහාරය තමගේ මනසේ තියෙන ලෝභ ද්වේෂ මොහ අකුසල දුරු කරගන්නට විද්‍යාවෙන් කී සාක්ෂාත් කරගන්නට අනිවාර්යෙන් හේතු වන දහම් මඟකයි අප මේ යෙදුනේ. ඉතින් ඒ සඳහා උදව් උපකාර කළ සංග්‍රහ කළ සියලුම දෙනා විශේෂයෙන් විහාරස්ථානයේ ගරුතර නායක ස්වාමීන් වහන්සේ, ඒ වගේම ධම්මපීඨ හාමුදුරුවෝ සංඝහන්සාරි හාමුදුරුවෝ ඇතුළු ඒ ස්වාමීන් වහන්සේලා මේ කටයුතු සංවිධානය කරන්න බොහොම වෙහෙස මහන්සියෙන් කටයුතු කළා. ඒ ස්වාමීන් වහන්සේලට අපි ආශිර්වාද කරනවා. ඒ වගේම පින්කම හොඳින් සිද්ධ කරගන්නට මේ දාන උපකරණ ආදිය පහසුකම් සපයලා දෙනා වෙහෙස මහන්සුණා. ඒ කවුවත් තමගේ නම් කියව ගන්න බලාපොරොත්තු වෙන්නේ නෙවෙයි ඒ කටයුතු සිද්ධ කළේ. ඒ හැමදෙනාටම පොදුවේ අපි ආශිර්වාද කරන ගමන් ඔබ හැමදෙනාටමත් මේ ධම්මඟ තව තවත් ඉදිරියට යන්නට ශක්තිය ධෛර්යය නිරෝගී භාවය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අභිවාදන සීලස්ස නිච්ඡං වන්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වණ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පන්ති සංග සම්පත්ති මේවච අතෝ නිම්මාන සම්පන්ති ඉමිනාසේ සමෙන්දතු නාච නින්දුං කාං බයං පංචාච නිබ්බයං සෝකං පංචාච නිස්සෝකං හන්තෝ සම්බේති පානිනෝ දුකින් පෙළෙන සත් දුකින් මිදෙත්වා බියෙන් පෙළෙන සත් බිය නැති වෙත්වා සොලින් තැවෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා හැම දෙනාටම තෙරුවන් සරණයි.